sadhu sadhu sadhu samsara saro gatini tani sam sanni tasam suci sadhi sam sandi ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මංති සසනිරිස් බෞද්ධ විහාරස්ථානයේහි ගරුතර ස්වාමීන් වහන්සේ දකින අවසරයි 2017 වර්ෂයේහි ජූලි මාස ඇසළ මාස පුන් පොහොය දින සිල් සමාදන් වෙච්ච පිනතුන් මේ අවස්ථාවට නියමිත ධර්ම දේශනාව දැනගන්නීමටයි බලාපොරොත්තු වෙන්නේ. පිනතුන් ඇසළ පුන් පොහොය දිනේ කියලා කියන්නේ ධර්ම රත්නයේ ලෝකේ පහළ වෙච්ච දවස. ඉතින් මේ මහා භද්‍ර කල්පේහි හතරවැනි බුදුරජාණන් වහන්සේ විදියට ලෝකේ පහළ වෙච්ච ගෞතම බුදුරජාණන් වහන්සේ සාරසංගේ කල්පලක්ෂයක් පෙරම් කරලා ලබාගත්තා වූ සියලුම මානව ශක්තිය උපයෝගී කරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ පළමුවෙන්ම ලෝකයට ධර්ම දේශනා කිරීම ආරම්භ කළ දවස තමයි අද දවස. ඉතින් මෙවැනි කාලයක ලෝකේ ඉපදිච්ච බුද්ධිමත් මිනිසයන් ගිරියට අපේ ජීවිතයේ ප්‍රධානතම කාර්යභාරය වියුත්තේ මේ උත්තරීතර මිනිසයා දේශනා කරපු ධම්ම පණිවිඩය තේරුම් ගන්න. ධර්මයේ නාමයෙන් ලෝකේ බොහෝ දෙනාට නොයෙක් කරුණු විස්තර කරනවා. නමුත් යාතරින් අප දක්ෂම දක්ෂ වෙන්නට ඕන බුද්ධිමත් වෙන්නට ඕන බුදුදහමේ සුවිශේෂත්වයේ තේරුම් ගන්නට. එහෙම නැත්නම් වෙනතුනි අපට මේ ගෞතම සම්බුද්ධ ශාසනයම අහිමි වෙනවා. ඒක හිතන්නපා මේ ජීවිතය අහිමි වීම වගේ සරල දෙයක් කියලා. මේ සම්බුද්ධ ශාසනය මේ මොහොතේ අපට අහිමි වුණොත්ින් ආයි නැවත හිතන්න අපට අමාරුයි. නැවත මේ බුද්ධෝත්පාද කාලේ අපට මෙවැනි සුගතියක උපදින ලැබේ කියලා. එනිසා පින්තුනි මේ අවස්ථාව ගිලී නොයනට නම් අපට මේ මොහොතේ මහත් වූ පුණ්‍ය විපාකයක් විදියට පුණ්‍ය ආනිසංසයක් විදියට උතුම් මනසා ස්වභාවයක් ලැබුණා. හැබැයි ඒක ලැබුණට විතරක් අපට මේ ප්‍රතිලාභය ලැබෙන්නේ නැහැ. ඒක ලැබෙන නම් අපේ ළඟ දක්ෂතා ටිකක් තියෙන්න ඕන. මොකද ඒ දක්ෂතාවය අපි හුඟක් බුද්ධිමත් වෙන්න ඕන. එහෙම බුද්ධිමත් නොවුනොත් ධර්මයේ නාමයෙන් කියන කරුණ වලට අපි ඇතැමිට රැවටෙන්නත් පුළුවන්. ඇතැමිට ධර්මයේ තියෙන ගැඹුරු වචන අපට ඇහෙනකොට අපට හිතෙනවා මේක ශ්‍රේෂ්ඨ ධර්මයේ කියලා. නමුත් වෙනතුනේ නාමස්‍යෝම විදිහට මේ කරුණ වෙනස් වෙන හැටි තියෙනවා. ඇතැමිට පරිසම්පාදේ කාරණා ටික කියවෙනකොට ස්කන්ධ පංචකයේ නම් ටික කියවෙනකොට චතුරාර්ය සත්‍යයේ කරුණ හතර කියවෙනකොට සංගත පටිසම්පන්නාදී වචන කියවෙනකොට අපට හිතෙනවා මේ තමයි ශ්‍රී සද්ධර්මය කියලා හිතෙනවා අපට. නමුත් වෙන දෙයක් බුදුදහමේ දර්ශන සම්පත්තිය කියන එක තේරුම් ගන්න එක ඊට වඩා ඉතාම සියුම් දෙයක්. ඒක එකතකින් සසර ගේන මහා බුද්ධිමත් බවක් තියෙනට ඕන. අනිත් අතින් මේ වර්තමාන මොහොතේ අපි ඉතාම සිහියෙන් ඉන්නට ඕන. මෙන්න මේ කරුණු සියල්ලක්ම එකතුනෝදීන් තමයි කල්‍යාණ මිත්‍රත්වය ඇතුළු අපිට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සම්පූර්ණම කරන්නේ කරුණු දෙකක් දිනු කරලීම. මොනවද ඒ කරුණු දෙක? සති සම්පජඤ්ඤ දෙක. සිහිය සහ නොවන කියන කරුණු දෙකයි හැම දහම් පදයෙන්ම විස්තර වෙන්නේ. බුදුරජාණන් වහන්සේ විමුක්තායතන කියන කරුණු පහක් දේශනා කළා. විමුක්තියට පත් වෙන අවස්ථා පහක් ගැන. මොනවද අවස්ථා? සද්ධර්ම ශ්‍රවණය විමුක්තායතනය. විමුක්තියට පත් වෙන දොරටු මියක් සඳහන් කරන්නේ විමුක්තයන් සූත්‍රයේ සඳහන් කරපු කරුණු සද්ධර්ම ශ්‍රවණය විමුක්තායතනය ධර්ම දේශනා කිරීම විමුක්තායතනය ධර්මයේ සම්මන්ත්‍රණය සිහි කිරීම විමුක්තායතනය ධර්ම සජ්ජායනය විමුක්තායතනය භාවනාව විමුක්තායතනය කියලා. ඒතර පින්නතන් මේ කුමන ආයතනයකින් උනත් අපට සිදුවෙන්නට ඕන සති සංවැදනය දිරවීම. ඇතැම් විට ආගමික වැඩසටහනකට සහභාගී වුණාට පස්සේ සමහර පින්නතුන් කියනවා අනේ අද වැඩි භාවනා කරේ නෑ නේ කියලා සමහර දුක් වෙනවා. ඒ කියන්නේ අර පස්සෙනි කරුණ ඇස් දෙක පියාගෙන මුල වෙනමක් හිටියේ නෑ කියලා නේ කියන්නේ. පින්නතුන් ඇස් දෙක පියාගෙන ඉඳීමත් සති සංවැදනය දිරන අවස්ථාවක් තමයි. නමුත් ඒක එකම අවස්ථාව නෙවෙයි. ඇතැම් වෙලාවට අපි දවසක් පුරා දවස් කීපයක් පුරා නිහඬ වැස් දෙක පියාගෙන හිටියත් හැබැයිම අපි සමථ දර්ශනා දෙකේ වෙනස හඳුනා නොගත්තොත් ඇත්තටම පිළිතුරු අපේ සති සම්බජන් දිනුනා වෙන්නේ නැහැ. මේ සම්බුද්ධ ශාසනයේ බොහෝ දෙනේ මාර්ගඵල ලැබලා තියෙන්නේ. මේ සම්බුද්ධ ශාසනයේ බොහෝ දෙනේ සත් සම්බජන් දිනු කරගෙන තියෙන වෙනතුනේ ඇස් දෙක වහගෙන හිටියේ නෙවෙයි. ඇස් දෙක අරගෙන අනිත් අවස්ථා හතරෙන් අවස්ථාවලදී සරුත් හාමුදුරුව නිවන් දැක්කේ ඇස් දෙක අරගෙන ඉඳිද්දි. පස්වක මහණු නිවන් දැක්කේ සෝවාන් මුනි ඇස් දෙක අරගෙන ධර්ම ශ්‍රවණය කරද්දී. පස්වක මහණු නිවන් දැක්කේ රහත් භාවයට පත්ුනේ ඇස් දෙක අරගෙන ඉඳිද්දි. ඒ වගේම සුද්ධෝත්ථම රහත්තුනේ කල්ය කෙනෙක් විදියට ඒ පින්තුනේ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවේදී. එනිසා අපි දක්ෂ වෙන්නට ඕන මේ ධර්ම දේශනාව වුණත් වෙනදුනි තමන්ගේ සති සම්මජන්‍ය දිනවල විදිහට තමන් උපයෝගී කරගන්න. ඒ වගේම වෙනදුනි නියම ධර්ම දේශනාවක් ඔබ ශ්‍රවණය කරනවා නම් ඒ ධර්ම ශ්‍රවණය කරන අවස්ථාව පුරාම අපේ සති සම්මජන්‍ය දිනවලට ඕන. ඒ වගේම මේ හැම කාරණයක්ම අනුපිළිවෙල කියනකොට තමන්ගේ සති සම්බන්ධයෙන් දිනු වෙනවා කියන්නේ තමන් භාවනාවක ඉඩියා වෙනවා. ඒ වගේමයි පිළිතුර ධර්ම දේශනාව අවසානයේදී අහන්න එපා අපි කොහොමද ධර්මය වඩන්නේ කියලා. ඒ ධර්මයේ වඩන පිළිවෙල තමයි ධර්ම දේශනාවක මුල සිටන් අවසානයේ දක්වාම කියන්නේ. ධර්ම ශ්‍රවණය කරන්නේ කොහොමද? ධර්ම දේශනා කරන්නේ කොහොමද? ධර්මයේ හිතන්නේ කොහොමද? ධර්මයේ සජ්ජහනා කරන්නේ කොහොමද? සමථ දර්ශන භාවනා කරන්නේ කොහොමද කියලා තමයි ධර්මදේශනාවේ මුලින්ම අග දක්වාම සඳහන් වෙන්නේ. ඒ වගේම වෙනතුනේ ප්‍රධාන වශයෙන්ම දුක සහ දුකේ නිරුද්ධ කිරීම තමයි ධර්මදේශනාව තුළින් සඳහන් වන්නේ. දැන් ඔබ දැන් සජ්ජහනා කළ ධම්මචක්ක සූත්‍රයේ සඳහන් වන චතුරාර්ය සත්‍යය. හැබැයි මේ සියල්ල කිරීම මුල තැනක් තියෙනවා. ඒ තැන තමයි ස්කන්ධ පංචකයේ සමුදය වැටහැක් ගැනීම. දැන් අපි ධර්ම පාඩයේ විදිහට මුලින්ම සඳහන් කළේ යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා. ධම්මචක්ක සූත්‍රයේහි එන වැදගත්ම පාඩය තමයි මේ සඳහන් කළේ. එහෙමත් නැත්නම් අපිට කියන්න පුළුවන් සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියවත් ඒ වගේම සමිච්ඡයන අදහසක්. බුදුරජාන් වහන්සේ නිතරම උත්සාහ කළේ මේ ප්‍රඥාව ලබා දෙන්න. ඒතකොට මේ ප්‍රඥාව ලබා ගැනීමේ මූලික මධ්‍යස්ථානයේ තමයි සෙන්ටරේ තමයි පංච උපාදානස්කන්ධය තේරුම් ගැනීම. ඒ තේරුම් ගැනීම සඳහා කරපු විග්‍රහය තමයි පරිසම්පාද න්‍යාය කියලා කියන්නේ. ඒක එක එක අවස්ථාවක අවිද්‍යාවඥ සංඛාරා කියලා කියන දෙයක. ධම්මචක්ක සූත්‍රයේ යන්නේ සමුදය ධම්මං කියන දෙයක. යේ ධම්මං හේතුපවවා තේ සංහේතෝ තථාගතෝ ආහා කියන අත්ගේ අඳුර සරිත්හාරණ දේශනා කරේ ඒකමයි. අස්මින් සති දන් හොති අස්මින් අසති දන් නොහොති කියන ධර්මයේ සඳහන් වන්නේ ඒකමයි. මේ හේතු ටික තියෙනකොට ඵලය තියෙනවා, හේතු නැති වෙනු නිරුද්ධ වෙනවා කියන කාරණේ. ඒ වගේම මේ බාහ්‍ය සිතිකම්පන් දෙකේ දික්කමත්නම් භවිෂ්‍යති, සුතේ සුතමත්නම් භවිෂ්‍යති, මුතේ මුතමත්නම් භවිෂ්‍යති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් භවිෂ්‍යති කියලා භාගතුන් වහන්සේ බාහ්‍ය ආරෝග්‍යයකට දේශනා කළේ මේ කාරණේමයි. මෙන්න මේ වගේ පින්වතුනි විවිධ න්‍යාය වලින් බුදුහාමුදුරුවෝ මේ කරුණ දේශනා කරනවා. ඉතින් පින්නතුනේ අපේ ජීවිත තුළත් මෙන්න මේ සත්‍යමේ අවබෝධ කරගැනීමේ දැඩි උත්සාහයක් අපට තියෙන ඕන. ඇයි ඒකට හේතුව පින්නතුනේ අපේ මෙවැනි කාලයක මනුස්ස ලෝකෙෙහි සත්‍යමේ අහන්නට පුළුවන් වටපිටාවක් ඉපදුනේම මේ අවස්ථාව ලබා ගන්න. බලන්න පින්නතුනේ ජීවිතේ වටිනාම දේවල් හැගෙන තන දේවල් මොනවද කියලා. අපි කාලයක් අධ්‍යාපනය සඳහා කාලයක් ගත කළානේ. අධ්‍යාපනය ගැන නොයෙක් විදියවට සිහින තිබුණ මේ ඊළඟට මම එන්න ඕන විශ්වවිද්‍යාලය යන්න ඕන කියන අදහසක් අපිට තිබුණා. නමුත් ඒ ඊළඟ පස්කල ගියාට පස්සේ පිනුතින අපට හිතෙනවා ඊටතර ජීවිතය අර්ථයක් තියෙන්න ඕන නේද කියලා අපට හිතෙනවා. ඇතැම්විට ඔබ කලකට ඉන්න නැති ලෝකයේ ඉන්නම රැකියාවල් වලට පත් වෙන්නට ඕන ඉන්නම රටකට යන්න ඕන කියලා ජීවිතය ඔබ හිතන්නේ නැහැ. ඔබේ ඊළඟට පසු බලාව නේද? නමුත් ඒත් ඔබට නියම තෘප්තිය ලැබුණේ නැහැ. ඇතැම් විට ඔබ විවාහ වෙන්නේ නැති ජීවිතයේ තෘප්තියක් සතුටක් බලාපොරොත්තු වෙන්නේ. සම්භාරයක් ලබා ගත්තා. කල්පනා කළ බලන්න පිළිතුර ඔබට ඇත්තට මේ දේ නියම යොමුක්යක් ලැබුණාද කියලා. ඊළඟට ඔබ කල්පනා කළා හොඳ පින්වත් දරුවෝ ලැබුණොත් හොඳයි කියලා දරුවෝ ගැන ඔබ නොයෙක් විදිහේ සිහින ඔබට තිබුණා. ඒ සිහින ඇතැම් විට ඔබට සිහින සැබෑ වෙනකක් ඇති. නමුත් ඒ දරුවන් පිළිබඳව තිබුණු ආස්තාවක් පිළිබඳව බලන තිකින් ටික අඩු වෙලා ගියා නේද? ඒ දරුවෝ ඉගෙන තියාගෙන රැකී රක්ෂාවට ඈතට ගියාට පස්සේ ඒ වැටීමත් අඩු වුණා. ඒ වගේම පිළිතුරු දෙක කාලයක් අපේ රෝගය ගැනත් හුවා හැදීමේ ඉගේ රෝගය ලක්ෂණ තියෙන කාලේ රෝගය එන්නම ලක්ෂණ වැඩි වෙනවා කියලා අපි හිතාගෙන ඉඳෙන්නේ. කලකදී තේරුණා මේක දිගටම රෝගයේ ලක්ෂණ වැඩි වෙන එකක් නෙමෙයි කලකදී අඩු වෙනවා කියලා. පින්නතුනි බලන්න අපි මේ ජීවිතයේ ප්‍රධාන ඉලක්ක වශයෙන් ලබාගත්තු දේවල්ට පත් වුණු ස්වභාවයෙන් පින්නතුනි මේව ලබා ගැනීම ආදින නෙවෙයි කියන්නේ අපි මේවත් ලබා ගන්නට ඕන. නමුත් පින්නතුනි අතුරින් ජීවිතයේ වඩාත්ම ඉහළම ඉලක්කයේ බවට තමන්ට පත් වෙන්නට ඕන. මේ අපේ තාම දුර්ලභව ලැබපු මේ සම්බුද්ධ ශාසනයේ ප්‍රයෝජන ගැනීම ඒක තමයි ජීවිතයේ පිනතුන වටිනාම දෙයයි. ඒක හේතුව ඒ සද්ධර්මයෙන් රකින්නට ඕන පිනතුනේ මරණයෙන් පස්සේ සුගතියක් ලබා ගැනීම තරක් නෙවෙයි. මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකෙ බ්‍රහ්ම ලෝකෙ යන්නේ තරක් නෙවෙයි. ඒ සද්ධර්මය අපි උපයෝගී කරගත යුත්තේ කොහොමදද? මේ මොහොතේ අපේ ඇස් ඉදිරියට එන දුක නිදහසයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ නොපෙනෙන නිවනට යන දෙවි පිනතුනි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අපට පේන දුකෙන් නිදහස් වෙන්න. අපට ඇහැට රූපයක් පේනකොට පින්තුනි අපේ බාහිර පේන රූපේ අපට කනට ශබ්දයක් ඇහෙනකොට ඒ කනට ඇහෙන ශබ්දේ අපි කොයිතරම් දුරට පින්තුනි අපේ බුද්ධිමත්ව බලන්න දක්ෂ වීමද කියන කරුණ මතයි අපි දුකෙන් නිදහස් වෙන්නේ. ඇහැට රූපයක් පේනකොට ඒ පේන රූපය තුළ අපේ හිත බාහිරට ගිහිල්ලා බැසගත්තුත් වෙනතුනි ඒ හිත බැසගත් ප්‍රමාණයෙන් අපි වෙනතුනි ජරා මරණත් එක්ක මිශ්‍ර වෙලා ඉන්නේ. බාහිර රූපයක් දැකලා ඒ රූපය අපි කොයි තරම් හැඩෙනව බින්දෙනවා නේ කියනවා කියලා බැලුවත් අපේ නියම විදර්ශනා මොනගේ මොනවා වෙන්නේ නැහැ. කන්නාඩියක් ඉස්සරහට ගිහිල්ලා අනේ මේ කන්නාඩියේ පේන රූපය කැඩෙනවා බිඳෙනවා නැති වෙනවා කියලා හිතුවට විදර්ශනා වෙන්නේ නැහැ. මිරිඟුවක් දැස බලන පායන වෙලාවක ඈත වෙනතනාවක මිරිඟුවක් දිහා බලන අනේ මේ මිරිඟුව කැඩෙන විදිහ යනවා නේද නැති වෙනවා කියලා බැලුවට විදර්ශනා වැඩුවා වෙන්නේ නැහැ කියලා. අපේ රූපේ දැස බලලා රූපේ ඊටාම සියුම් දෙයක් එක සත්පරයකට කෝටි මානයක් බිනි බිනි යනවා කියන බැලුවට අනිත්‍ය දුර්වාරෙන්නේ නැහැ පිළිතුනේ. දුකෙන් නිදහස් නැරෙන්නේ. බුදුරජාණන් වහන්සේ සතර මහා බෝධ රූප විදිහට රූපය බලන්න දෙතිස් කුණුටේ විදිහට බලන්න නව සීවිතේ විදිහට බලන්න කියලා දේශනා කරනවා. ඒ දේශනා කරන්නේ ඊට වඩා ගැඹුරු අවබෝධයකට යන්නට පදනම දාගන්නයි මේ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. බුදුහාමුදුරන්ගේ දහම් තුලින් කියන පිළිතුරේ බාහිර රූපයක් සංදයක් ආදී මෙන්න මේ අරමුණක් හිතගෙනකොට ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියලා ජීවිතේ තේරුම් ගන්න බැහැ ධර්මයේ තියෙන. ඇත්තට රූපයක් පේනකොට ඒ පේන රූපේ කලින් තිබ්බ රූපයක්ද තමන් දැක්කේ. තමන් මේ රූපය බලලි වුණාට පස්සේ රූපේ ඉතුරු වෙනවා කියලා හිතුවොත් කොයිතරම් බාහිර රූපයන් කියලා බැලුවත් වෙනතනේ දුක නිදහස් වීමේ මාවතට ගියාවෙන්නේ. එහෙනම් මොකද බුදුහාම දේශනා කළේ? බුදුරජාණන් වහන්සේගේ විමුක්තිගාමි මාර්ගයේ පුරාම දිවෙන හරියට චන්ද්‍ර රේඛාවක් වගේ ආලෝක ධාරාවක් වගේ තියෙන දයන් තමයි පිනතුනේ. මේ ඊටාම වැඩයක් කරණය. ඇතෙන් දකින්න රූප කණෙන් අහන ශබ්දාදී මේ බාහිර අරමුණු හයත් ඇස කන නාසාදී අභ්‍යන්තර ආයතන හයත් මේ ආයතන 12ම අහුත්වා සම්බුතං පුත්වා නබවෙසති. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. මෙන්න මේක තමයි පිළිතුරේ සම්පූර්ණ ධම්මග තුළ සම්පූර්ණ නිරුක්තිගාමී මාර්ගය තුළ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දුකේ නිදහස් වීමේ මාර්ගය තුළ තමන් ඇත්තටම ඒ මාර්ගක පැත්තට තමන් හැරිලා ඉන්නවද කියලා තමන්ට බලන්න තියෙන සලකුණ. ඇහෙන් රූපයක් දකිනකොට පින්නතුනි අපේ ඇහැ ඒ රූපය තුළ පතිත වෙනකොට වේදනා සංඥා හට ගන්නකොට ඒ සියලු මත්දැකීම් ටික පින්නතුනි පෙර නොතිබී ඒ මොහොතේ හටගත් දෙයක්. මේ තේන ඇහැ මාංකත. ඒකට නෙවෙයි බුදුදහම ඇත කියලා කියන්නේ. මේ තේන ඇහැට කියන්නේ කය කියලාමයි. මේ පේන හැට ඇඟිල්ලෙන් ඇන්නොතින් ඒක කය ගැන ස්පර්ශයක් වෙනවා. ඒතර බුදුහාමුදුර අපේක්ෂා කර ඇස කියන්නේ මොකද්ද? මේ රූපයක් සැකී වෙනකොට විඥානයක් තියෙනකොට මේ හේතු ටික ඔක්කොම එක තැනදී එකතු වෙච්ච තැනදී ඇත්තේ ක්‍රියාත්මක වීම සක්‍රිය වීම. අන්නේ ස්වභාවයේ පින්නතුනි පෙර තිබෙන මෙතනාව නෙවේ. මේ මොහොතේ වර්තමාන හේතු ටික මත අපේ වර්තමාන අවිද්‍යාව මත හටගත් දෙයක්. ඒක එතනම නිරුද්ධ වෙනවා කියන කාරණේ. මෙන්න මේ අවබෝධය කරා යන්නට බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළේ. එතකොට මෙන්න මේ අවබෝධයට ගිය කෙනා තමයි බාහිර වර්ණ මාත්‍රයෙන් රූපයක් දැකලා ඒ රූපය තුළ බැස නොගෙන ඔහු ඇලෙන් ගැටෙන් දෙන්නේ නෙවෙයි. බාහිර රූපයක් බැලුවට පස්සේ රූපයක් තියෙනවා කියලා හිතලා රූපය තුළ හිත බැස්ස ගත්තට පස්සේ අනේ මේක කැඩෙනවා බිඳෙනවා කියලා හිතුවට පිටුතුනි දුක නිදහස් නැවෙන්නේ. ඒ මොහොතේ ඇලෙන් ගැටීම් වලින් දුරව ටිකක් වෙලා ඉන්නත් පුළුවන්. හැබැයි තමන්ගේ ප්‍රඥාව දියුණු කරා වෙන්නේ නැහැ. පිටුතුනි ලෝභ නොකර ඉඳීම, ද්වේෂ නොකර ඉඳීම බලෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිතන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හිතන කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. විතක සංකාන සූත්‍රය වගේ හැමෝටම දේශනා කළේ තියෙනවා. වෙනත් දෙයක් හිතන්න, ඒක නොසිතා ඉන්න, ඒකේ ආධිනව හිතන්න, මුලටම ගිහිල්ලා හිතන්න. ආධිමද කියනවා දැන් ටික දිව හඳ කරගෙන තොල්ලතර හරි ඉන්න කියලා. ඒ යම් යම් පාලනයක් කරන්න කියලා තියෙනවා. නමුත් පිළිතුරු ගැඹුරට යනකොට ලෝභ ද්වේෂ දුරු වෙන නම් කද කරන්න ඕන. දුරු වෙන නම් කරන්න ඕන පිළිතුරු ප්‍රඥාව ලබා ගන්න එක. සම්මාදිට්ඨිය දිනු කරගන්න එක. සම්මාදිට්ඨිය දිනු කරන එක හරියට අන්ධකාරයක් තියෙන තැනක ආලෝකයක් දැල්ලුවා වගේ. අපිට අන්ධකාරය ඉවත් කරන්න කියලා මොකද කරන්න බෑ පිළිතුරු. අපිට කරන්න තියෙන මොකද්ද? අපට තියෙන ආලෝකයන් දැල්වෙන එක. ආලෝකයේ දැල්වුවට පස්සේ අන්ධකාරය දුරු වෙන එක ඒක සිද්ධාන්තය. අනිත් වගේ තමයි ප්‍රඥාව ලබාගත් ප්‍රමාණයට මේ අපේ ජීවිතේට ඇත්තටම මොකද වෙන්නේ කියලා සිද්ධිය තේරුම් ගත්තු අමරණ පින්නතුනි ලෝභය දුර වෙනවා, ඇලීම දුර වෙනවා. ඒ ඇලීම දුර වුණු ප්‍රමාණයට ගැටීම දුර වෙනවා. ඒ ප්‍රමාණයට මෝහය දුර වෙනවා. මෙන්න මේ ධම්මගයි බුදුහාමුදුරේ දේශනා කළේ. ඉතින් ඒ මගට යන්නට පින්නතුනි, ඒ මගේ යන ගමනේදී පින්නතුනි, අපි ඔය යුටිලිටිස් කියන්නේ යටිතල පහසුකම්. යටිතල පහසුකම් එකක සල්කාගන්න ඕන. අන්න ඒකට තමයි පින්නතුනි අපි යටිතල පහසුකම් කියන්නේ මොකද ජීවිතේ? තමන්ට රැකගන්නවක් කරන්නට ඕන, මිලමුදල් හොයන්නට ඕන, ගියන් දොරක් තියෙන්නට ඕන, තමන්ට කෙරෙමුද යහළ මිත්‍රාදෙක ඉන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, තමන්ට නිරෝගී බව තියෙන්න ඕන, දිගාචරි සම්පත් තියෙන්න ඕන. මෙන්න මේ ටික ලබා ගන්න තමයි මහන්සියෙන් ඉගෙන තියාගෙන දැහැම රැකියාවක් කරන්න ඕන. ඒ අතරේ තමන්ගේ නිරෝගී භාවය දිගාචරි ලබන්න, තමන්ට බාහිරින් ලබා ගන්න පුළුවන් වාසි ටික ලබා ගන්න තමයි තමන්ගේ අමතක තියෙනවා නම් පුළුවන් තරම් තමන්ගේ දෑතින් සලකන්න. පූජනීය උතුමන් ඉන්නවා නම් තමන් දෑතින් සලකන්න බලන්න පුතන්න. දාන සීලාදී පින්දහම් කරන්න, අසමයට සලකන්න, ලෙහෙවෙච්ච කැඩුපස් තන කරන්න. මෙන්න මේ දේවල් කරන්න කරන්න පිළිතුනේ තමන් යන මේ ඉලක්කය පහසු කරගන්න හේතුවක් වෙනවා. එහෙම නැතුව එක පානම මේවකට යන්න ඕනේ කිව්වට විතරක් අපට යන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි හිතේ බුදුරජාණන් වහන්සේ කාලේ. දැන් උනත් එහෙමයි කලාතුරකින් ඉන්න පුළුවන්. නමුත් මෙතන අපිට මේ ජීවිතය තුළදී මුලින් ධර්ම අවබෝධය ලබද්දී මෙන්න මේ වටා පිටාවෙන් ලබා ගන්න පුළුවන් ආශිර්වාදය පුළුවන් තරම් දුරට තමයි ලබා ගන්න ඕනේ. උදෑසන අවබෝධයෙන් මොකද පටන්? රාත්‍රියේ නිින්දට යන කම්ම. උදෑසන බුද්ධ පූජා කියන පුළුවන් නම් කැන්කෝපියා ආහාර පාන ටිකක් මයි ටික එතනින් පටන් ගන්න. තමන්ගේ ගෙදර අමතා තියෙනවා නම් තමන්ගේ වැයීම සලකන්න. තමන්ගේ ගෙදර හරි වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් මගෙන් කතා බහ කරන්න. එයාට හරි සුළුවෙන් හරි දෙයක් දෙන්න දිනපතාම. පැකපට අමතරව. මේ හැම දෙයකින්ම පිළිතුරේ තමන් ශක්තිය ලබාගෙන තමන් දහමගේ දිගේ දිගේ යන. අන්න යන ගමන් මගේ දෙපින්නතුනේ. එක පැත්තකින් තමන් ප්‍රඥාව ලබා ගන්නට ඕන. සද්ධර්ම ශ්‍රවණයෙන්, කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන්, අසෝදරණය නොවනින් මෙහි කිරීමෙන් සහ සමථ දර්ශනා භාවනා තුළින් අපි මේ දහම පෝෂණය කර ගන්නට ඕන. ඒ වගේම පිළිතුරින් දිනෙන් දින තමන්ගේ සමථ විදර්ශනා සඳහා තමන් යොමු කරන කාලය වැඩි කර ගන්නට ඕන. මෛත්‍රී භාවනාව, පුදුගුණ භාවනාව, ආනාපානසති භාවනාව, මේ කුමන හෝ භාවනා පිළිතුරින් ටිකෙන් ටික හරි දිනු කරගන්න හැමදාම. තමගේ ජීවිතය ඇත්තටම සතුට දිනු කරගන්න හැමදිනම. තමගේ ජීවිතය ඇත්තටම දුකෙන් නිදහස් වෙන හැමදිනම් පිළිතුරින් මේකයි මාර්ගය. අපට මුලින්ම යහළු හිතේ කියලා හෝ අපට මුලින්ම ධනෙ තිබුණා කියලා හෝ වෙනත් දේවල් භෞතික දේවල් ලබා ගන්නට විතරක් අපට ජීවිතේ හැබැයි සැනසීම වෙන්නේ නැහැ. දිනෙන් දින පිළිතුරින් තමන්ගේ හිත එක අරමුණක තබා ගැනීමේ කාලය ඩියුරේෂන් එක ටිකෙන් ටික වැඩි කරගන්න. ඒ වගේම පිළිතුරින් තමන්ගේ අභ්‍යන්තරයෙන්ම සතුට ලබන ගතිය වැඩි කරගන්න. දැන් අපි නිතරම සතුට ලබන්න උත්සාහ කරන්නේ බාහිර දේවල් වලින්. පුද්ගලිකව ආශ්‍රය කරලා, වැඩිපුර කතා කරලා, සිනහසෙලා, කෙදරට බඩමුට්ටු වැඩි කරගෙන මේ වගේ දේවල් වලින් තමයි සාමාන්‍යයෙන් සතුට ලබන්න උත්සාහ කරන්නේ. මේවත් කැමති විදියට සතුට ලබන්න හේතු වෙනවා. නමුත් වෙනතුනේ සැබෑම සතුට තියෙන්නේ මෙන්න මේ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවත් එක්ක. ඒ දියුණුව ලබන්න ලබන්න තමන් එන්න එන්න මනින්න කෙනෙක් බවට පත් වෙනවා. නිර්හංකාර කෙනෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමන් ධර්මයෙන් ගැඹුරට යන්න අනිත් අයගේ වැරදි අඩුපාඩු සම්වලදී වා ඉවසන කෙනෙක් බවට පත් වෙනවා. පින්නසෙන ඔබතරම් ඔබ ඇසුරු කරන අනිත් අය ධර්මයෙන් දන්නවනම් ඔබට වඩා ඒ කට්ටිය හොඳ වෙනවා. ඔබ තරම් අනිත් අය ධර්මයෙන් දන්නේ නැහැ. එනික අයගේ අඩුපාඩු ගන්න තියෙන ධර්මය දන්නේ නැති නිසා. විශේෂයෙන් පින්නසෙන ඔබට වඩා වයසෙන් අඩු අයගේ දුර්වලතාවල දී ඔබ කේන්ති ගන්නවා. ඇයි ඒකට හේතුව? ඔබේ වයස වෙනුවෙන් බොහෝ විට ඔබට වඩා ධර්මයෙන් ඉදිරියට ගියනට පුළුවන්. ඒ නිසා ඒ ඇයට ධර්මය මුණ ගැහුණොත් පින්නතුනි අය වේගින් ධර්මයේ ඉදිරියට යනවා. ඒ නිසා අපට යම් කිසි විදියක හිතරිදීමක් එනවා නම් ඒක බාහිර කෙනෙක් නිසා වෙන දෙයක් නෙවෙයි, ඒක අපේම ඒ දෙස බලන සමය වර්ධනය වෙන දෙයක්. පින්නතුනි මේ කරුණිකමා මුලින් සඳහන් කළේ අද අපේ මාතෘකාවට පසුබිම සකසා ගන්නට. ඒකට හේතුව තමයි දැන් අපිට දැකපු දෙයක්. ඉතාම වැදගත් ධර්මකාරණයක් සූත්‍රයක් අපි ඇතැමිට පැයක්, පැය දෙකක්, සමහර පැය තුනක් විස්තර කළේ වුණාට පස්සේ පින්නතුන් අහනවා හාමුදුරුවනේ අපි මේක ප්‍රායෝගික කරන්නේ කොහොමද කියලා සමහර අයත් ප්‍රශ්න අහනවා. අන්න ඒක නොවන්නට තමයි මේ මුලදී මේ කරුණ එක සඳහන් කළේ. ඒ නිසා මේ හැම දෙයක්ම අපි ශක්තිය උපයාගෙන එක පැත්තකින් අපි සලකන්නට ඕන. අපිට දුක හටගන්නේ කොහොමද කියන එක අපි දැනගන්න ඕන. අපිට දුක හටගන්නේ කොහොමද පින්නතුනි? අපේ අනිත්‍යතාවය නොදැනීම නිසා. අපිට දුක හටගන්නේ කොහොමද? අපි ඇසෙන් දැකපු රූපයන් සිහි කරනකොට තාමත් ඒ රූපයේ තියෙනවා කියලා හිතාගෙන ඉන්නවා. අපිට දුක හටගන්නේ අපි කණෙන් අහපු ශබ්දයක් සිහි කරනකොට අපිට හිතෙනවා තාමේ ශබ්දයම තියෙයි කියලා. ඉන්ද්‍රිය හයම පිනතුනේ මේකයි ස්වභාවය. ඉන්ද්‍රිය හයේ ස්වභාවය තමයි ශනිකගේ අරමුණ අරන් දේලා එතනම නිරුද්ධ වෙනවා. ඇත්තෙන් පිනතුනේ අපි ලබන අත්දැකීම් වර්තමාන අත්දැකීම් නෙමෙයි අපි ලබන්නේ. අපි ලබන අත්දැකීම් අතීතෙ ගිහින් අත්දැකීම් තමයි වර්තමානයේ මනෝ විඥාන දාර්ශනික මේ නම දෙන්නේ. දැන් ඔබ මාධ්‍යා බලමින් ඉනවා කියලා කොට හිතෙන්නේ නේ. ඔබ මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්නකොට පින්නතුනේ ඔබේ ඇසට ආපු වර්ණ මාත්‍රයේ සිවිලා ඉතන නිරුද්ධ වෙලා නැවත සංඥා වේදනා දෙක නැවත මනෝ විඥානයෙන් සිදලා මනෝ විඥාන ධාතුවෙන් ලබාගත් ප්‍රතිපලයක් විදිහට තමයි මේ ඉදිරියේ පුද්ගලයා හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්නේ. මගේ නම දැන නැති වෙන පුළුවන්. මම අදම දැකපු කෙනෙක් වෙන්න පුළුවන් මම දැන. ඒ වුණත් මේ හාමුදුරු කෙනෙක් නෙමෙයි මේ මිනිස්සේ කියලා හඳුනාගත්තා. ඒ හඳුනාගන්නේ ඇසෙන් නෙමෙයි. ඒ හඳුනාගන්නේ මනෝවිඤ්ඤාණ යන ධාතුවෙන්. එතකොට ඒක අපි දෙක ගිහිලා. ඔබ අහලා තියෙනවා පිටුතුනි. ඔබ රාත්‍රී කාලේ ආසනේ හබලනකොට ඔබට තාරකා පේනවා. ඇතැමිලේ තාරකා ඔබ ඉන්න සෞර ග්‍රහ මණ්ඩලයේම සෝලාර් සිස්ටම් එකේම ග්‍රහ ලෝකයක් වෙන පුළුවන්. ඇතැම් විට ඔබ ඒ දකින ග්‍රහ ලෝකයේ වගේ දකින එක ඇතැම් විට ප්ලැනට් එකක් නෙවෙයි ඇතැම් විට ගැලැක්සියක් වෙන එකක් පුළුවන්. ඇතැම් විට ඔබ එහාට පේන තාරකාවක් වගේ පේන එක ගැලැක්සි 100 ගණනක එකතු වෙච්ච පොදියක් වෙනත් පුළුවන් ඈතට ගිහින්. පින්නතුනි ඔබ මේ එකම ගැලැක්සියේ එකම මිල්කි වේ කෙළවරේම තියෙන සෝලාර් සිස්ටම් එකකින් ඔබේ ඇසට ආලෝකය එනකොට ආලෝක වර්ෂ කීයක් ගිහිල්ලා දන්නවද? ආලෝක වර්ෂ ලක්ෂයක් ගිහිල්ලා. මේ අපි ඉන්න මිල්කි වේකේ එක කොනකින් නම් අනිත් කෙනෙකුට කෙළවරට ආලෝකය යන එක තත්පරයකට සැතපුන 187,000 වේගින් ගිහිල්ලා ඒ තරම් වේගින් ආලෝකය ගමන් කළා. ආලෝකය අපේ ඇස මතට පතිත වෙන විට එතකොට අර තත්පරයකට සැකපුුණ 187,000 වේගෙන් අවුරුදු ලක්ෂයක් ආපු ආරෝග්‍යයක් තමයි ඔබේ ඇසට පතිත වෙන්නේ. ඒ පතිත වෙන විට ඒ තිබිච්ච ස්ථානයේ ග්‍රහලෝකය නැතිවෙන්න පුළුවන්, වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඔබේ ඇඟේ ආරෝග්‍ය ලැබෙන විට ඒ ග්‍රහලෝකයේ ඒ ගැස්සිය විනාශ වෙලා තියෙන්න පුළුවන්. පින්නතුනි එච්චර දුර දෙයක් නෙවෙයි. ඒ ආලෝක වර්ෂ ලක්ෂක ගණන් නෙවෙයි පින්නතුනි. මේ වර්තමාන මොහොතේ ඔබට මේ යන සත්‍යයක් තියෙනවා නම් ඒ ආහන්නෙන් ඔබ අතීත දෙයක්මයි. ඔබට ඒක තේරෙනකොට වචනයක් විදියට ඔබට ඒ සත්‍යයක් දෙන තේරෙනකොට ඒක අතීතෙ ගිහිල්ලා සෝත විඥාණයෙන් ගත්තු දේ සෝත විඥාණයෙන් නිරුද්ධ වෙලා ඊට පස්සේ මනෝ විඥාණයෙන් මනෝ විඥාන ධාතුවෙන් ගත් දේක ප්‍රත්‍යක්ෂය කිරීමේදී ඔබේ අත්දැකීම ලබන්නේ. පින්නතුනේ මෙන්න මෙවැනි අනිත්‍ය ස්වභාවයක් මතයි අප මේ ලෝකේ ඉන්නේ. මෙන්න යථාර්ථය අවබෝධ කරගන්න යන ගමනේදී පින්තුනි තමන්ට තේරෙන්නට ඕන තමන් මේ නිතරම ලබන අතීත අත්දැකීමක් කියන කාරණේ. අපිට පින්තුනි අපි හිතගෙන ඉන්න තැන අපි වාඩි වෙලා ඉන්න තැන අපිට තේින්නේ නැහැ. අපි වාඩි වෙලා ඉන්නවා නම් අපි තැනක හිතගෙන ඉන්නවා නම් ඒ හිතගෙන ඉන්න තැන අපිට තේින්නේ නැහැ. ඒ හිතගෙන ඉන්න තැන තේන නම් අපි මොකද කරන්නේ? ඒ හිතගෙන ඉන්න තැන තේන නම් අපි එතනින් නැතිවෙනවා. එතනින් පොඩක් ඉවත් වෙන ඕන. ඒත් ඉවත් වෙන අපි බලන්නේ දැන් හිටගෙන ඉන්න ස්ථානයේද? දැන් වාඩි වෙලා ඉන්න ස්ථානයේද? නැහැ, ඔබ කලින් හිටගෙන ඉස්සරහ ස්ථානයේ කලින් වාඩි වෙලා ඉන්න ස්ථානය ඔබ දකින්නේ. දැන් වාඩි වෙලා ඉන්න ස්ථානයේ දැන් පොළොන් කයට තහලා තියෙන ස්ථානය ඔබට දකින්න බෑ. තේනුනේ මෙන්න මේ වගේම තමයි අපි මේ ලබන අත්දැකීම. මෙන්න මේ අත්දැකීම හරියට තේරුම් ගත්තොත් වෙනුනේ දකින්න අපට තේරෙනවා ඇත්තටම අපි මේ ආශ කරන්නේ ලෝභ කරන්නේ මොනකටද කියලා අපට ප්‍රඥාව වැටෙන විතරක් නෙවෙයි. ඒ අවබෝධය සමගම වෙනුනේ අපේ ලෝභ දේශනේ දුවේ. අනේ දුර්වෙන දර්ශනයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ නිසායි දර්ශනේ ලබන්නට අපේ ජීවිතේ ලබා ගන්න පුළුවන් උපරිම කැපවීම අපි කරන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ මේක වසර 2600කට කලින් සම්බුද්ධත්වයටපත් වුණා. සම්බුද්ධත්වයටපත් වෙච්ච බුදුරජාණන් වහන්සේ අපි සඳහන් කරනවා උන්වහන්සේ අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කළා. ඒපත් කරලා ඊට මධ්‍යම ප්‍රතිපදාවෙන් ධර්ම අවබෝධය කරා කියලා තමයි අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පාලන කාලෙ පිළිතුරුනි ලෝකේ ප්‍රධාන වශයෙන් කුල හතරක් එක ඉන්දියාවේ තිබුණා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා. ඒ වගේම මේ කුල හතරේ පිළිතුරුනි බ්‍රාහ්මණ වංශිකයන් තමයි වසර 100 ගණන් තිස්සේ ආගමික සහ අධ්‍යාපනික ඒකාධිකාරයේ ඉඳගෙන හිටියේ. ආගමික නායකු විදියට අධ්‍යාපනයේ බලධාරීන් විදියට හිටියේ මේ බ්‍රාහ්මණ වංශිකයන්. ඔවුන් කලක් යද්දී මේ සමාජයේ දැරිසේ අපහසුට පත් කළා. මිනිස්සු තමන්ගේ වාසය සඳහා තමන්ගේ සුඛ විහරණය සඳහා මිනිසුන් මුලා කරලා ධනෝ පෙන පිරිසක් බවට පත් වුණා. ඇතැම් කියන්නේ විමුක්ති මාර්ගයේ ඉන්න පිරිසක් වශයෙන් හිටියත් ඔවුන් සැබෑසම විමුක්තියෙහි යෙදෙල හිටිය පිරිසක් වුණේ නැහැ. ඒ නිසා මෙන්න බ්‍රාහ්මණ ආගමෙන් අයට ඒ සම්ප්‍රදායට විරුද්ධව පිරිසක් නැගී හිටියා. විරුද්ධව කියන්නේ යන ගහනගන්න නෙවෙයි ඇත්ත එක. ඒ සම්ප්‍රදායට වඩා වෙනස් සැබෑසම ආධ්‍යාත්මික පැත්තට යොමු වෙච්ච පිරිසක් බිහුණා. ඒ පිරිසට කියන්නේ කවුරු කියලාද? ඒ පිරිසට කියන්නේ ශ්‍රමණ කියලා. ශ්‍රමණ සම්ප්‍රදාය. ශ්‍රේකර බ්‍රාහ්මණ සම්ප්‍රදාය තිබුණා. ඒ බ්‍රාහ්මණ බ්‍රාහ්මණ සමාජයෙන් වෙනස් වෙච්ච පිරිස තමයි ශ්‍රමණ සම්ප්‍රදාය කියලා කිව්වේ. ඒතර බ්‍රාහ්මණ සම්ප්‍රදාය කියපු අය බ්‍රාහ්මණ වංශිකයන් විතරමයි. හැබැයි ශ්‍රමණ සම්ප්‍රදාය කවුද? අර කුල හතරෙන්ම ආපු අය කියන්නේ. අර කුල හතරෙන්ම ආපු අවංකව ආධ්‍යාත්මික වීමක් අපේක්ෂාවෙන් ආපු පිරිස සියල්ලක්ම එකට ඒ ඇට ව්‍යවහාර කරපු නම තමයි ශ්‍රමණ කියන නම. ඒ ශ්‍රමණ කියන මහා කුලකයට කොටස් කිහිපයක් තමයි දුණා. ආජීවක, ජටිල, නිගණ්ඨ මේ වගේ කොටස් කිහිපයක් පරිත්‍රාජක ශාස්ත්‍රවරු මේ බොහෝ දෙනෙක් මේ ශ්‍රමණ සම්ප්‍රදාය තුළ ඇතුළත් වුණා. කොම්බිනතුනින් දැඩි අවංකත්වයකින් විශාල පරිත්‍යාගයකින් මේ දහම් මඟට බැසගත්තා. විමුක්තියට බැසගත්තා. ඔවුන් තමයි කියන සියලුම දේවල් අත්හැරලා ඉලක් අය. සමහර අය සාමාන්‍ය දේවල් කරන් ඉන්නේ තමන්ගේ ඇඳුම් ටිකක් අත්හැරගෙන. ඒ තරම්ම පරිත්‍යාගයක් කළා අවංකවම තමන්ගේ ආධ්‍යාත්මික විමුක්තියක් අපේක්ෂා කළා. හැබැයි මෙහෙමපත් වුණා එය සියල්ලම නොයෙක් විදියේ දෘෂ්ටි වල හිරවැටි. එයන් සමහර අය කර්ම විස්තර කළා. තමන් කරන කුසල අකුසල කර්මයන් අනුව තමන් සැප දුක් විපාක ලැබෙනවා කියන එකේ තේරුම ගන්න හිටියා. යම් ඒකක් වෙන්නේ හිත එකඟ කරලා සමත භාවනා දිනු කරලා හිතම වාර දිනු කරපුවා හිටියා. ආසෙන් යන පුරාම විදියට අවින්න ලබා ගන්නවා හිටියා. කොමහර තියෙන අසත කාල දේවල් වැනි අය දවල් කාලේ ආහාර අනුභව කළ මනුස්ස ලෝකෙ පස්වරු වෙලේ දිවාගෙන සඳහා බ්‍රහ්මෝපේ ගියවස නැන්නේනවා. මේ වගේ නොයෙක් යාන්ති මිච්ඡා හිටියා. නමුත් ඒ සියල්ලම පිනදුනි ඕම් පුඤ්ඤාමි සංඛාර කරත් ඕම් අනිඤ්ඤාමි සංඛාර කරත්. පුඤ්ඤාමි සංඛාර කියන්නේ දාන සීල භාවනා වශයෙන් පින්කම් කරත්. අනිඤ්ඤාමි සංඛාර කියන්නේ අරෝපාවචර ධානය ලබන මාර්ගම ඕම් සියයයි. ඕම් සියයක් මෙවතලේ අවිද්‍යා පරිත්‍යා සංඛාරා කියන පදනම යටතේ. ඇයි ඒක හේතුව? ඒකට හේතුව තමයි ඕම් කතාගෙන ඉදියේ මේ ලෝකය කියලා කියන්නේ අපි ඉපදෙන්න කලින් ලෝකයේ තිබුණා ඒ තිබෙච්ච ලෝකේ තමයි ඉපදුණා තමයි මේ ගියත් පස්සේ ඒ ලෝකේ ඉතුරු වෙනවා කියන කාරණේ. මේක තමයි දෙවිතුනි එකල ලෝකයේ තිබෙච්ච සාමාන්‍ය මතය උනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මේ කරුණු සම්මුති සත්‍ය විදිහට විස්තර කරලා තියෙනවා. කම්මසකට සමාධිය නැත්තම් සමාධියේ මුල් පියවරේ විස්තර කරන්නේ මේ කාරණේමයි. සත්‍ය බලෙන් බලේ කියන්නේ මේ දෘෂ්ටිය මතම තමයි. කම්මසකට සමාධියේ කනද යන්නේ. ඇතැමිට පින්දාම් කරමින් ගියත් යන්නේ මේ පදනමි මතම තමයි. දැන් ඔබ කරමු පින්කම ගැන ඔබ සිහි කරනකොට ඔබ දීපු දානයක් ගැන ඔබ රැකපු සීලයක් ගැන ඔබ සිහි කරනකොට කොහොමද හිතන්නේ? තමන් අතීතේ කළා ඒ කරපු දේවල් මේ බඩු බාන්න පුදුලක් තාම ඉන්නවා කියන හැඟීමෙන් තමයි ඉන්නේ. ඒකට ඒක සිහි කරලා ඕන වෙලාවක ඔබ ඒ සිහි කල්පනා මත ඉඳෙද්දී ඔබ මේ ගියොත් මොකද වෙන්නේ? ඒක අදාළ සුභතිගාමී තැනක ඉපදෙනවා. දැන් ඔබ මේ අවස්ථාවේ හොඳට බණහමින් ඉන්නවා. හොඳට කැම්පස් කියන සිලරෙන්ක් ඉන්නවා. සිලරගෙන ඉන්න ගමන් තමයි ගෙදරගෙන හිටෙනවා. දරුවෝ ගැන තැන්ෙමිට හිතෙනවා. දැන් ලංකාවේ තමයි කියන ගැන හිතෙන්න පුළුවන්. මෙහෙම හිතන වෙලාවක පින්වත්නි ඔබේ හිත මෙතන නිරුද්ධවෙනවා කියන මොකද වෙන්නේ? ඥානස්ථානයේ ඔබේ හිත මෙතන නිරුද්ධවෙනවා කියන්නේ ඔබේ කය හිතෙන්ට මේ කය හිතෙන්ට අරගෙන යන්න බෑ. එතකොට තමන්ගේ මානසික ස්වභාවයට අනුව ඒ හිතපු තැනට අදාළ තමන්ට ශරීරයක් ලැබෙනවා. ඔබේ කුසල කර්ම ශක්තිය දුර්වල නම් ඒ යනතන දුර්වල ශරීරයක් තමයි ලැබෙන්නේ. ඔබේ ඉන්න මානසික ශක්තිය මේ අවස්ථාවට සමාන එකක් නම් ඇතැමිට මිනිස් කුසක ඔබ පිළිසින ගන්න පුළුවන්. ඔබේ සිත අවස්ථාවේදී දිනෝ සිතක් නම් ඊට වඩා ඔබ ඇතැමිට ඒ අවස්ථාවේ දෙවි කෙනෙක් පිළිප දෙන්න පුළුවන්. හැබැයි ඒත් ඔබ මේ සතර තුලමයි ඉන්නේ. ඔබ යම් කිසි තැනක් ගැන දැන් සිහි කරනකොට ඔබ ඇත්තට මෙතන ඉන්නේ. ඒ මොහොතම සිත නිරුද්ධවෙනදී ඔබ ඉපදෙන්නේ ඊට අදාළ දෙයක් තුළයි ඉපදෙන්නේ. ඒ ඉපදෙනකොට ඔබ මේට අදාළ ඇස කන ආදී ආයතන සකස් කරගෙන ඉන්නේ. ඒ ආයතන සකස් කරගත්තොත්ින් වෙනතුනේ ඊට අදාළ සැප විපාක විතරක් නෙමෙයි ලැබෙන්නේ. ඊට අදාළ දුක් ටිකත් එක තමයි අපට එන්නේ. ඔබට නැමෙද පින්වත් දරුවන් සංසිඳෙන්නේ ලැබෙන්නේ කියලා ඔබ පින්නම් ගන්න පුළුවන්. ඔබට ඒ කෙනෙන් දරුවන් ලැබෙන්නත් පුළුවන්. හැබැයි දරුවෝ ලැබුණට දරුවෝ වෙනක් නෙමෙයි ලැබෙන්නේ. ඒ දරුවෝ ටිකත් එක්කම ඒ දරුවන් හැඩ දුක් ටිකත් ඔබට බාර ගන්න වෙනවා. ඒ දරුවන් වෙන විදිහේ කර්ම ශක්තිය වෙලා තියෙනවා. ඒවටත් ඔබට සම්බන්ධ වෙන වෙනවා. ඒ දරුවන්ගේ අටිකරු සම්මාදිය තියෙනවා නම් ඒවටත් ඔබට මුහුණ දෙන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි දරුවෝ ඔබේ ජීවිතේ ඔබට කලින් මේ ජීවිතින් ඒ දුක්කට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක තමයි සතර ස්වභාවය. අන්නේ සත්‍යයක් මත තමයි බුදුහාමුදුරුවෝ ගත්තවත් පියවරක් ඔබට දේශනා කළේ. අන්නේ පියවර දේශනා කරන්න පිළිගන්නේ ඇස කනවා ආදීන්ද්‍රිය වලින් අරමුණු වෙනකොට බාහිරට හිත බැස නොගන්නා විදියට මගදීම අවබෝධය ලබන්නටයි මේ ධර්ම දේශනා කළේ. ඇසෙන් රූපයක් පේනකොට ඒ මොහොතේ පින්නතුනේ ඇසට වර්ණ රූපේ ලක් වෙනවා. වර්ණ රූපේ ලක් වීමත් එක්කම අතීත කර්ම විපාක හැටියට අපට ලැබෙන ඇස ආදී මේ හේතු දෙකෙන් එකතුවකින් සංඥා, චේතනා, සංඥා වේදනා දෙක තමයි ලැබෙනවා. ඒ සංඥා වේදනා කියන්නේ පිළිතුරේ තමන්ගේ දේ හඳුනා ගන්න කලින් ලැබෙන අවබෝධය. ඇසෙන් රූපයක් පේනකොට මේ මගේ තාත්තා, අම්මා, ආමුදුවෝ, මේ දෙස් එක බංගුව, මයික් එක කියලා හඳුනා ගන්නකොට හිතන්නේපා මේක පූර්ව කර්ම විපාක කියලා. මේක හඳුනා ගන්න විට පේනතන පූර්ව කර්ම විපාක නිරුද්ධ වෙලා අලුතෙන් තමන් හදාගත්තු චේතනාවෙන් මේ හඳුනා ගන්න. බොහෝ දුරක් ගිහිල්ලා අන්නේ තැනට යන කලින් මගදීම අවබෝධය ලබා ගත්තොත් අපි ඊළඟ මොහොතේ ප්‍රඥාවෙන් නොනින් ලබා ගන්න සංස්කාර හැටියට අපිට හොඳ චේතනාවක් හඳුනා ගන්න පුළුවන් දුකේ නිදහස. අන්න ඒ මාර්ගය තමයි බුදුහාමුදුර අපට දේශනා කළේ. මෙන්න මේ අවබෝධය ලබාගත්තු බුදුහාමුදුරෝ එදා ශ්‍රමණ සම්ප්‍රදාය කෙනෙක් විදිහට හිටියේ. උන්වහන්සේ ඒ අවබෝධය ලබාගත්තේ අපි කියන මධ්‍යම ප්‍රතිපදාවෙන් කියලා. අත්විදමතාන යෝගී සහ කාමසුකලිකාන යෝගී කියලා මේ අර්ථ දෙකෙන් දුර්වල ලැබපු වඩපු මධ්‍යම ප්‍රතිපදාවේ ප්‍රතිපලයක් විදිහටයි චතුරාර්ය සත්‍ය අවබෝධය කරේ කියලා අපි සාමාන්‍ය අහලා තියෙනවා. මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? බොහෝ විට අපි හිතන්නේ පින්නතුනේ යමක් මධ්‍යස්ථ විදිහට කරනවා. උඹ වැරෙත් නැතුව, අඩුත් නැතුව මැද විදිහට කරනවා නම් අපි හිතනවා මධ්‍යම ප්‍රතිපදාව කියලා නේ. නමුත් ඒක නෙවෙයි බුදුදහමේ කියන මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාවට වඩා ගැඹුරු දෙයක්. සම්පූර්ණ මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මෙතනදී පටිච්චසමුප්පාදයේ මත හදලා නැති දෙයක්. ඒ මොකන්ද? අන්ත දෙක මොකන්ද? ඇත සහ නැත කියන අන්ත දෙක. මොකක්ද ඇත කියලා කියන්නේ? ඇතෙන් රූපයක් දකිනකොට බාහිර රූපයක් ඇත කියලා හිතනවා නම් ඒකේ කාන්තයක්. ඇසෙන් රූපයක් දැකිනකොට බාහිර කිසිවක් නැහැ කියලා හිතනවා නම් ඒක අනිකාන්තය. ඒ නිසා බුදුදහමෙන් ඇත කියන්නේ නැහැ, නැත කියන්නේ නැහැ. මෙන්න මේ දෙකම මැදි වෙච්ච මධ්‍යම ප්‍රතිපදාව පරිසම්පාදයේ මැදි දෙකේ මේක විග්‍රහ කරන්න. බුදුහාම දේශනා කරනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයේ සමුදය නැත්නම් එකතු වීම හට ගැනීම යම් කෙනෙක් දකිනවා නම් එතනත් නැත කියන අන්තයට යන්නේ නැහැ කියලා. ඒ ස්කන්ධ පංචකයේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම ඒ මොහොතේම නිරුද්ධ වෙනවා කියලා යම් කෙනෙක් දකිනවා නම් ඒක නාලින් පැත්තෙන් ඇත කියන අන්තයට යන්නේ නැහැ. වෙනත් විදිහකින් කියනවා නම් අස්මින් සති ධම්මෝති අස්මින් අසති ධම්මෝති කියන කාරණේ. ඒකම තමයි මේ පස්වග මහණුන්ගේ යම් කිසි සමනය ධම්මනම් සම්බත් නිරෝධ ධම්ම කියලා දේශනා කළේ. හේතු ටික තියෙනකොට මේ අත්දැකීම තියෙනවා. හේතු නැතිවීමෙන් එතනම නිරුද්ධ වෙනවා. ඒ වගේම මේ අත්දැකීම තේර තිබෙන මෙතෙන් ආව නෙවෙයි, වර්තමාන ආව නෙවෙයි, වර්තමාන ඉඳල මේක අනාගතේ යනවත් නෙවෙයි. මේ මොහොතේ මහටගෙන නිරුද්ධ වෙන අත්දැකීමක් කියන කාරණය. පින්නතුනි මේක දකින්න මේක මොළේ සුතමේ පඤ්ඤා විදියට කණින් අහලා දැනගන්නට ඕන. ඊළඟට චින්තාමය පඤ්ඤා විදියට පුළුවන් තරම් දුරට මේක හිතන වාරේ වැඩි කරනවා. භාවනාවේ පඤ්ඤාදීයට සමත විදර්ශනා භාවන වඩමින් මේ අත්දැකීම තහවුරු කරගන්නට ඕන. මේ අත්දැකීමත් එක්ක ජීවත් වෙන කාලය ටිකෙන් ටික වැඩි කරගන්නට ඕන. ඒ වැඩි කරගන්න ගන්න මොකද වෙන්නේ පිළිසරි? බාහිර කිසිදු පුද්ගලයකට හෝ දෙයකට වෙනස් කරන්න බැරි මානසිකත්වය අකම්පිත සිතක් අපට ඇදෙනවා. පුට්ටස්ස රෝග නාමයේ චිත්තාමයන් සංගතම් ප්‍රති අසෝකං වේදයන් කියනවා. ඒ තමයි මුත්තම කියන විදිහට. මෙන්න මේ අවබෝධයේ එක් අවස්ථාවක් දෙපින්න තුනේ සම්පූර්ණ තමන්ගේ ඉන්ද්‍රිය පංචකය ඔස්සේ සපුරාම ලබන මුල්මන් දැකීමද කියන සෝවාන් කියලා. ඒ අන්දෙකම නැවත මොකක් ඊට වඩා සහවෘතින් ලබන අවස්ථාව කියනවා චකදාගාමී කියලා. ඊට වඩා කාමරාගය සම්පූර්ණ දුර වෙනවා නවත් ස්ථාවර ලෙස ආලෝකයේ පරණ අවස්ථාව අනාගාමී අවස්ථාව. ඊළඟට කියන සිය අන්දැකීම සමස්ත ජීවිතේ පුරාම විනිවිද අන්දැකීමක් විදිහට රහන් බවට පත් වෙනවා. හැබැයි අවස්ථා හතරෙදිම ලැබුණ පස්සේ තියෙන කාලේ අඩු වැඩි වුණාට ඒ ලබන මොහොතේ අත්දැකීම ආලෝකයට සමානයි. එතකොට මේ ප්‍රඥා ලෝකයේ දිනු කිරීම තමයි බුදුහාමුදුරුවෝ ශාන්තලේ ඒ අවස්ථාව තමයි බුදුහාමුදුරුවෝ එදා දමදීව නේරංගරණදී තියෙදී බුද්ධගයාවේදී යැසීමා බෝධි මොණියේදී මේ අවබෝධය සාක්ෂාත් කළේ. ඒ සාක්ෂාත් කර බුදුරජාණන් වහන්සේ දෙන කීපයක් යැසීමා බෝධි මොණියේ මිදගෙන තමන් වහන්සේ ලබා ගත්ත මේ අවබෝධය සිහි කරා. උන්වහන්සේගේ ශරීරය වැසී දැන පටන් ගත්තා. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන මේ විදිහට දුක ඇති වෙන හැටි සහ දුක නිරුද්ධ වෙන හැටි අනුරෝම ප්‍රතිලෝම විදිහට බුදුහාමුදුරු සිහිපත් කරන විදියක්. ආලෙන් සතිය ගතෝනි මේ විදිහට. මේ අතරේ උන්වහන්සේ ධර්මයේ විවිධ පැති විවිධ විදිහෙන් සම්මන්ත්‍රණය කරන්න පටන් ගත්තා. අජපාල මුදල්කමුල උන්වහන්සේ ඊළඟට කාලය ගත කරන විට හෝමක ජාතක කියලා එක්තරා බ්‍රාහ්මණ කොටසක් කෙවෙනි බ්‍රාහ්මණෙක් වැඩ බුදුරජාන් වහන්සේ සමග සාකච්ඡා කරපු බවක් සූත්‍රයේ සඳහන් වෙනවා. ඔබල සංඥා කළ ධම්මචක්ක සූත්‍රයේ ඇතුළත් වන්නේ සංයුත නිකායයි. හැබැයි ඒ ධම්මචක්ක සූත්‍රය ඇතුළත් වෙන්නේ පිටුනේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ඊට පස්සේ සති කිහිපයක් ගත වෙලා මරණසිට වැඩම කළා. කච්චක මොණ්ඩ ධර්ම දේශනා කළා. එලාට පස්සේ එතන ඉඳන් කච්චක මොණ්ඩ ධර්ම දේශනා කිරීමේ ඉඳන් පණ්ඩිත හාමුදුරුවෝ සෝවාන් වන වීම දක්වා තියෙන කරුණේ තමයි විස්තර වෙන්නේ. ඒ කරුණ ටිකක් මැදිහත් කරලා තවත් ඊටත් වඩා මුල සහ අග තරම ඇතුළත් වෙන විදිහට සම්පූර්ණ විස්තරය සඳහන් වන්නේ කොහෙද? සම්පූර්ණ විස්තරය සඳහන් වන්නේ කොහෙද? විනය පිටකයේ මහාවංග පාළිය කියන පොතේ තමයි සම්පූර්ණ විස්තරය සඳහන් වන්නේ. විනය පිටකයේ මහාවංග පාළිය කියන පොතේ ඒ කියන කරුණ පිළිබඳව උගා ලස්සනට විස්තර වෙනවා. ඒ කරුණ ටික අපි එකින් එක මේ සාකච්ඡා කරමින් ඉන්නේ. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කටිකීපයක් ගැතේ ඊළඟට උන්වහන්සේ කල්පනා කළා. පිළිතුරු සම්මාසමුද්‍රයන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ තමන් වහන්සේ නිවන් දැකීම විතරක් නෙවෙයි. සාමාන්‍ය කෙනෙක් නිවන් දැකන්න ඕන නම් රහත් භාවයෙන් නිවන් දැකෙන්න පුළුවන්. බැරිමොත් කල්පයක් තුල පරිණතා කරලා ඒකටත් පත් වෙන්න පුළුවන්. නමුත් සම්මාසමුද්‍රයන් කෙනෙක් පත් වෙන්නේ ඒ වගේ සාමාන්‍ය රහත් භාවයෙන් විතරක් නෙවෙයි. තවත් විශාල පිරිසක් සතරින් එතන කරගෙන අදහසින් තමයි සම්මුදිතපත් වෙන්නේ. ඉතින් ඒ අදහසින් තමයි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පුරස්කාර සංගේ කරදක්ෂයක් දරුම් කෙරුවා. සම්මුදිතපත් වෙන උතුමන් කොටස් තුනකට බෙදෙනවා. ප්‍රඥාධික, ශ්‍රද්ධාධික, වීර්යාධික කියලා. ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ කෙනේ සාරාත්ත්‍ය කරදක්ෂයක් දරුම් කරනවා. ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේ කෙනෙක් අඩල් සංඝ කල්පලක්ෂයන් පෙරුම් ගන්නට ඕන. වීර්යාධික බෝසත් කෙනෙක් සොරසා සංඝ කල්පලක්ෂයන් පෙරුම් ගන්නට ඕන. මතු පහළ වෙන මේ මහා භද්‍ර කල්පයේදී පස්වෙනි බුදුරජාණන් වහන්සේ විදිහට මතු පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කොච්චර කාලයක් පෙරුම් කරනවද? උන්වහන්සේ ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේ කෙනෙක් අඩා සංගේ කලබලයක් පෙරම් කරනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට බොහෝ කාලයක කලින් පාරමිතා පුරාණ පටන් ගන්න තියෙනවා. තාමසසරි ඉන්නවා. ඉතින් වෙන තුනේ මේ වගේ අවබෝධයක් ලබා ගත්තු බුදුරජාණන් වහන්සේ කල්පනා කරනවා කිච්චින මේ අධිගතං හලංදානි ප්‍රකාශිතෝ පරාමිතෝස් අරේතේහි නායං ධම්මෝස සම්බුදෝ කියලා. මායිකාම වාවි මේ සන්දහන අවබෝධ කරගත්තා. මේ අවබෝධ කරගත්තු ධර්මය රාග ද්වේෂ වලින් වෙලී තියෙන මේ ලෝකයට දේශනා කිරීම ලෙහෙසි පහසු දෙයක් නෙමෙයි කියලා. රාගින් වෙලී සිටින, ද්වේෂයෙන් දැනී සිටින, මෝහයෙන් මුලාවටපත් වෙලා සිටින මේ ලෝකයට මේක දේශනා කිරීම සරල දෙයක් නෙමෙයි කියලා. පටිසෝතගාමෙන් නිපුණං ගම්භීරං දුද්ද සංඛන්නේ රාගරත්තාන දක්ඛන්තේ තමෝ ඛන්දේන ආවතම. මහන්සේ ඊළඟට සඳහන් කරනවා මේක පටිසෝතගාමී ධර්ම උරුතම් බලන ධර්ම. ඒ වගේම මේක ඉතාම තීනු නොවනේ අවබෝධ කරගන්න ඕන දෙයක්. ඉතාම සියුම් දෙයක්. තරහින් කප්ප ඉන්න මේ ලෝකයාට අවිඥාණයෙන් වෙලී තියෙන මේ ලෝකයා මේ ධර්ම දකින්නේ නැහැ කියලා බුදුහමර කල්පනා කළා. මොකද පින්වත්නි ඇසට ලෝකයක් දකිනකොට සාමාන්‍ය ලෝකයෙන් හිතන්නේ තමන්ට සැපෝ දුකේ නෙමෙයි බාහිර රූපී කියලා. කනක සද්දයක් ඇහෙනකොට මිහිරි සද්දයක් ඇහෙනකොට සතුට ලැබෙනවා නම් තමන්ට කවුරුහරි බලනවා නම් දුකක් ඇති වෙනවා නම් අපිට නිතරම හිතෙන්නේ මේ දුක සැප ඇතුලේ බාහිරින් කියලා. අපිට කවදාවත් හිතෙන්නේ නැහැ මේක තමන් හදාගත්ත දෙයක් කියලා. එතකොට අනුසෝතගාමී ලෝකයේ පහයක ගණන් ලෝකයේහි ඇසකන් නාසකාදී ඉන්ද්‍රිය වලට රූප ශබ්ද ආදී අරමුණු වෙනකොටම ඔහු නිතරම ඇහිලා දෙක්කන්නේ බාහිරට. මේක තමයි අනුසෝතගාමී ලෝකයක්ෂණය. මේක තමයි පහයක ගංගාවක් ගලාගෙන යන වගේ ලෝකයේ කියන ලක්ෂණය. එහෙම ලෝකෙට බුදුහාම දේශනා කරනවා නම් බාහිර රූපයෙන් දුකෙන්නේ බාහිර රූපේ නිසා නෙවෙයි ඔබ හිතන විදිහ කියලා කියනකොට ඒක බාහිර ගැන හිතා ගන්න බැරි දෙයක්. සාමාන්‍ය ලෝකෙ මේක හිතා ගන්න බැරි දෙයක්. අන්න ඒකයි පරිසෝධනාමය කියලා කියන්නේ. ඒකයි මේ සත්‍යක මේ උඩුකම් බල යනවා කියලා කියන්නේ. ඒ වගේම අපි එහෙන රූපයක් දකිනකොට මේ රූපය මේ කෙනෙක් මේ පන්සලේ මේව දකිනකොට අපිට හිතෙන්නේ මේ කලින් හදලා තිබිච්ච පන්සලට යනවා මේ ආවේ. මනසේ පවරණය කියලා කියන්නේ මේ පන්සලේ ඉතුරු වෙනවා කියලා. ඒක කියන්නේ සම්දසක් යනවා හරි. ඒක මේ වරදවා තේරුම් ගන්න එපා. සම්දසක් යනවා හරි. සම්දසක් යන පිළිගැටයක් නැහැ. හැබැයි සම්දසක් විතර විතරක් හිටියට අපිට දුකින් නිදහස් වෙන්න බෑ. ඒ සම්දසක් තුල ඉඳගෙන අපිට කොසත් කරලා නැවත මනස ලොකේ ඉන්න පුළුවන්. ඒ සම්දසක් තුල ඉඳගෙන අපිට පින්කම් කරන දිවිලෝ කියන්න පුළුවන්. හිත දිනු කරන බ්‍රහ්මලෝ කියන්න පුළුවන්. නමුත් මෙතනදී ඒ සියලුම සංස්කාර අවිද්‍යාවෙන් සංස්කාර. ඒ සියලුම සංස්කාර වල ජරා මරණ ව්‍යාධි නැමැති මේ බව විස්තර වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියන්නේ අජර අමර වූ ධර්ම. ජරා මරණේ නිදහසෙදේ ඒ ජරා මරණ දෙක නිදහසන කැමති නම් මේ හිතන දේට වඩා වෙනස් විදිහට අපි හිතන්න වෙනවා. යථාර්ථවාදී විදිහට හිතන්න වෙනවා. ඇත්තටම ජීවිතේ මොකද්ද කියලා යථාර්ථයෙන්ම හොයාගෙන යන්න වෙනවා. සත්‍ය බාහිර නෙවෙයි සත්‍ය සියයක්ම ගැඹුරටම හොයාගෙන යන්න වෙනවා. අන්නේ හොයාගෙන යන ගමනේදී පින්නතුනි අපිට මුලදීම අවශ්‍ය වෙනවා ශ්‍රද්ධාව. ඒ සාස්ත්‍රවල දේශනා කරපු දහන ඇත්තක් කියන විශ්වසනීයත්වයේ යම් සත්‍යයක් හරි මුලදීම තියාගන්න වෙනවා. එහෙම නැත්නම් මේක මම අරඹ ගන්න බෑ. ඒක තමයි සඳහන් කළේ භගවන් ඥානාදී අහන්න ඥානාමි කියලා. බාහිර මහත්කේ දන්නවා මම දන්නේ නැහැ කියන පදයෙන් පටන් ගන්නකොට ඕනෑම දෙයක් බලන්න පිළිතුරු මේ ලෝකේ. අපි දේවල් වැඩි පුර දේවල් කරන්නේ විශ්වාසයෙන් කරන්නේ ශ්‍රද්ධාවෙන් කරන්නේ. අපි කුඩාම කාලේ බඩගිනි වෙනකොට අම්ම මොනවා හරි කඩක දෙනකොට අපි ඒක පටන් ගත්තා. ඒ ගැත්තේ අමගෙන සද්ධායෙන් මේක වසක්ති සත්‍යයේ මේක බලකින්න නිවන දෙයක් කියලා අපිට විශ්වාසයක් තිබුණා. අමගෙන් දෙකී මොදෙර වෙන්න පුළුවන්, අමගෙන් පියවර වෙන්න පුළුවන් අපේ කටක තියෙනකොට අපි දැක්ක නිවන සද්ධායෙන් අපි නොදැන කරා අපි විශ්වාසයෙන් තියෙනවා. එතනින් ආරම්භ කරමු ගමන් මාර්ගය. අපි අමනාත කියපුවේ පටන් අරගෙන තාසලේ ගුරුවරයෙක්ගෙන් පටන් අරගෙන අපි ජීවිතේ මුල් දේවල් කරේ විශ්වාසණියන්නේ. අපි වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා බෙහෙත් ටික ගන්න වෙනකොට ඔව් පිනොද විශ්වාසණියන්නේ නැතක අපි කඩේ කඩේ කරන්නේ. වෛද්‍යවරයෙක් අපිට කිව්වොත් මේ ඇඳුම් ටික ගන්න කියලා අපි දෙපාරක් කියන්නේ අපි ඇඳුම් ටික ගන්න වෙනවා. ඒ තරම් විශ්වාසණියක් අපිට වෛද්‍යවරයෙක් ළඟ තියෙනවා. පින්නතනි එහෙම අපි කරන්නේ මේ දේවල් අවුරුදු 50කට සාර්ථකත්ව සමයක් මේ කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගෙන් දේශනා කරන සංගතනේ කියන මොකද්ද? මේ මුළු සංසාර ගමනේම නිදර්ශන කියන මාවතක්. අන්නේ මාවත ගන්නේ පින්නතනි මේ ශාස්ත්‍රවලයේ දර්ශනය අපට මුලදී අකමැත්තෙන් හරි මේ ශාස්ත්‍රයේ කියන ඇත්තක් කියන විශ්වාසණියක් ගේන්නට ඕන. හැබැයි මේ විශ්වාසණියක් හැමදාම තියාගන්න ඕනේ. ඒ අනුමානයෙන් ඒ සද්ධාවෙන් ඒ විශ්වාසයෙන් පටන් ගත්ත ගමන අස්සද්දෝ අකතඤ්ඤෝ කියන තැනින් නවතින්නේ. අස්සද්දෝ අකතඤ්ඤෝ රහතන් වහන්සේගේ ස්වභාවය කියන්නේ අස්සද්දෝ කියන සද්ධාවේ පස්සේ නෑ විශ්වාස කරන දෙයක් නෑ. ඒක තමයි එක්ස්පීරියන්ස් එකක් වෙලා. අකතඤ්ඤෝ කියන්නේ කරන දෙයක් නෑ ඊට පස්සේ. කියවනේ එතෙන් යන ගමන ගමනේදී මුලින් විශ්වාසණියක් අවශ්‍ය වෙනවා. අනේ විශ්වාසණිය තමයි බුදුහාමුදුරෝ ඇති කරගන්න කියලා කාටද කිව්වේ? කාටද කිව්වේ? පස්සේ මම කිව්වේ. ඕන් මුලදී මේක විශ්වාස කරේ නැහැ මේ සම්බුද්ධත්වයේ. එනසත් මේ බාහතුන් වහන්සේගේ සම්බුද්ධත්වයේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ මුලදී විශ්වාස කරන්න ඕන. ඒකෙන් කියන්නේ ඔබ අතරේ නැඳගෙන ඉන්නවා කියලා. මේ කියන දේ ගැන විශ්වාසණියක් දැන් පොළවේ තියෙන්න ඕන. මෙන්න මේ යන ගමනේ පිටින තුනේ බුදුහාමුදුරුවෝ මෙහෙම දන්නේ ගැඹුරු භාවයේ තේරුම් සීකරමින් නමස්කාරයේදී මහා බ්‍රහ්මණයෙක් දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ස්වාමීන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න ලෝකෙට කියලා ආරාධනා කළා. යන් සමහරණ එක වරදවා තේරුම් ගන්නවා. මහා බ්‍රහ්ම ආරාධනාන කරන බුදුහාමුදුරුවෝ බණ කියන්නේ ඇයි කියලා සමහර අය හිතනවානේ. එහෙම එකක් නෙවෙයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේගේ චරිතය පුරාම මේ බ්‍රහ්මිනුත් එක්ක සම්බන්ධයක් තිබුණා. සමහරණ එකට කියනවා එකදී Hindu සමාජයේ තිබෙන බ්‍රාහ්මණ සංකල්පය ඒ තමයි සියුම් ලෙස බුදුදහම තුළට ඇතුළත් වීම කියන සමහර අය නිකන් අනවශ්‍ය විදිහේ විග්‍රහයක් කරනවා. පෙත්‍රේජානන් අපි අන්දගාමි වෙන හොඳ නැහැ. බුදුරජාණන් වහන්සේගේ චරිතය පුරාම දෙවිවරු බ්‍රහ්මයන් සමග සම්බන්ධයක් තියෙනවා කියන එක. ඒක අපිට වෙන් කරන්න බෑ. ඒ ලක්ෂණය මෙතනක් අපිට දකින්න පුළුවන්. බුදුහාමුදුරුවෝ මේ ලෝකෙට පහළ වෙනකොට උන්වහන්සේ පිළිගත්තෝ දෙවිවරු සඳහන් කරනවා. ඒ හැමදැනම රහතන් වහන්සේලා කියලා සඳහන් කරනවා. දිව්‍ය ලෝකෙින් පිටේපු රහතන් වහන්සේලා ඒ දිව්‍ය පුත්‍රයන් දෙකගෙන මේ කුමාරයෙක් පිළිගත්තා කියලා. එතැමෙන බ්‍රහ්මලෝකේ නෑ ආපෝ වෙන තුරු. ඒ වගේ සම්බන්ධතා කෙනෙකුනි බුදු චරිතය තුළ තියෙනවා. ඉතින් මහා බ්‍රහ්මිය මෙහි ආරාධනා කරනත් එක්කම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ඥාණයෙන් බැලුවා බණකොට මේ ලෝකයේ පේන උන්වහන්සේ හරියට නෙළුම් මිලක් වගේ. නෙළුම් මිල කොහොමද? සාමාන්‍ය නෙළුම් පොටු තියෙනවා. කෙට දවසේ ඉර පායන කොටම පිටසිට වෙන පුළුවන් නෙළුම් පොටු තියෙනවා. සමහර නෙළුම් පොටු දවස් කීපයක් ගියාට පස්සේ පිටසිට වෙනව තියෙනවා. සමහර වතුර යට තියෙනව තියෙන දවස් කීපයක් ගියාට පස්සේ වතුර උඩට ඇවිලා පිටසිට වෙනව තියෙනවා. බුදුහාම දැක්කන්නේ වගේ තමයි මේ ලෝකයේ සමහර අය බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් ආරම්භ කරනටත් වෙන ඉන්නවා. සමහර අය ධර්ම ශ්‍රවණය කරලා කාලයක් බණ භාවනා කරලා සමාධි දර්ශනා වඩලා මාර්ගය ලැබනා ඉන්නවා. සමහරයන් වාකංග දෙන ඇතිනාක දැක්කා. දැකලා උන්වහන්සේ කියලා නිකලා ලෝකෙට ධර්ම දේශනා කරන්න ඕනේ කියලා. ඊළඟට උන්වහන්සේ දැන් මේ බුද්ධදානවල කල්පනා කළේ කල්පනා කරනවා සර්වඥාන්සේ මුලින්ම බැලුවා මේ ධර්ම දේශනා කළොත් මුලින්ම අවබෝධ වන්නේ කාටද කියලා. උන්වහන්සේ හඳුනාගෙන ඉන්නේ ඇතුළෙන් බැලුවා. දැන් ඔබට නම් ඔබේ ජීවිත කාලය මොනගේ හැකියා ඉන්නම නෙමෙයි. වා උපාධි දිනා වෙන්න පුළුවන්, ධනවත්ය වෙන්න පුළුවන්, ඉහළට ගියන් කරපු අය වෙන්න පුළුවන්, ලස්සන අය වෙන්න පුළුවන්. ඒ අය ගැන ඔබට උගම් මතකනේ. හැබැයි ඔබට මතක නෑ ඔබට මොනගේ හැකියා ඇතුළෙන් ප්‍රඥාවන්ත වෙන්න කවුද කියලා. ඒ ගැන ඉතර ඔබ සැලකිල්ලක් දැක්වෙන්නේ නෑ නේ. ඉගෙන ගන්න කාලේ ඉඳන්ම බැලුවොත් පින්තුනි ස්කෝල වල සමහර වෙලක විභාගයෙන් පාස් වෙන බැලුනාට සමහර අය දක්ෂයි ඉන්නවා. දැන් කිව්ව ගමන් තේරුම් ගන්න පුළුවන් අය ඉන්නවා. තේක්ෂණ බුද්ධිමත් අය. අපේ gifted persons කියලා කියන්නේ IQ එක උඟක් වැඩි කියන්නේ. IQ එක වැඩි අය කියන්නේ හැමිට ප්‍රතිපල උඟක් කියලා නෑ සමහර වෙලක. නමුත් එයාට සියුම් විදියට යමක් ඉක්මනින් තේරුම් ගන්න පුළුවන්. බුදුදහමෙන් මෙන්න මේකයි IQ එක වැඩි අය තමයි මුලද වැඩි. දැන් වර්තමාන විදිහට නම් IQ නෙවෙයි කියන්නේ EQ කියලා කියන්නේ. පින්නතුනේ මෙහම බලනකොට බුදුහාරණ කියන්නේ ඊයෝ මහාචාර්ය එක කාලයක් ගත කරපු කාලයක් මන මහාන කරපු ආරහත කාලාම මතක් වුණා. ඔහු වාක්‍යයක් සම්මත කරගන්නේ මොකද නීවරණ දුරු වෙච්ච කෙනෙකුට කාමච්ඡන්ද ආදී පංච නීවරණ දුරු කරපු කෙනෙකුට ධර්මදේශනා කරනකොට ඉක්මනටම අවබෝධ කරගන්න ලේසි. දැන් අපි අතරේ උනත් වෙනතුනේ අපිට ධර්ම අවබෝධය වෙන ප්‍රමාද නම් කියන කාරණයක් එකපාර තේරුම් ගන්න බැරි නම් ඒකෙන් එක කාරණයක් කියනවා. මොකද ඒකට හේතුව? නීවරණ වැඩි කියන. මොනවද නීවරණ? කාමච්ඡන්දය අපිට දැඩි ආසන්න ඇතැම් විට අපි මෙහෙම හිටියත් අපිට මොකක් හරි ආසාවක් ගැන තමයි හිතෙන්නේ. එහෙමයි කියන් ධර්මයේ ඇත්තට ගැඹුරට යන්න අමාරුයි. හේතු ව්‍යාපාරද. අනෙක් පැයෙන් නිතර විරසක භවනම්. ඇතැම් විට බණ අහනකොට උනත් තේරෙන්නේ ඇතැම් විට දේශකයන් වහන්සේ මොකක් හරි අඩුවක් නම් ඒක හිතේ ගැටෙනවා නේද? ඒකට ධර්මයක් තමයි යන්න අමාරුයි. ඊට පස්සේ තමන්ගේ සිත කය දෙකේ තියෙන මැලිකම තියෙන විදිහේ. මේක තියෙනවා නම් ඉක්මනට නිඳ යාම නම් මේකත් කියනකොට හරි අමාරුයි ධර්මව දෙක නැහැ මේක නීවරණයක්. ඒ වගේම හිතෙන් නොසන්සුන් බව නිතරම හිත නොසන්සුන් නම් කැළඹිලා නම් හරියට කැළඹිච්ච වතුරකින් වතුරිය වතුර පේන්නේ නැහැ වගේ කියනත් තමයි ධර්මව දෙක කරගන්නේ. යම් විචිකිච්ඡාව නිතරම සැකේ නම් සැකේ නොයෙන් කියලා කියන විවිධ සැකයන් තියෙනවා. ඒකේ සැකේ බහුල වෙලා තමයි ධර්මව දෙක කරගන්නේ. තන නීවරණ අඩු කිරීම කියන එක ඉතාමත් වැදගත් දෙයක්. විශේෂයෙන් ධර්ම ශ්‍රවණය කරන්න. ඒ වගේම අපි බොහෝ විට ධර්මය හුවා අහනවා. ඇහුවට අපේ ජීවිතවල ලොකු වෙනසක් වෙලා නැහැ. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි මේ නීවරණ අඩු වෙන්නේ. තන නීවරණ වැඩි වෙනකොට පින්න තුනේ මේ ධර්මයේ ගැඹුරට බැස ගන්න හිතට. ඒ නිසා එහෙට යන්න නම් වෙනතේ නිතර හිත පිරිසිදුන භාවනාවක් තමයි ඉන්නට ඕන. මෛත්‍රී භාවනාව, ආනාපානසතිය, බුදුමනාදී භාවනා නිතර නිතර අපි කරන්න ඕන. ඒ වගේම භාවනා කරද්දී වෙනතේ මුවා කල්පනාවේ සතිමත් බවත් එක්කම කරන්න ඕන. සති නිමිත්තක් ඉතේ තියාගෙන සති නිමිත්තත් පුරුදු කරමින් තමයි යන්න ඕන. නැත්නම් ඇස් දෙක පියා ගන්නකොටම නිින්දට යනවා. තමන් හිතේ තමන් හොඳට සමදේ ඉඩයගෙන ඉගෙන තමයි. බොහෝ වෙලාවක ඇස් දෙක පියාගෙන ඉඳලා නමුත් නිින්දේ ඉඳලා තියෙන්නේ. ඒ නිසා මම නොවෙන්නක නම් සති නිමෙත හුරු කරන්නට විශේෂයෙන් ආනාපාන සති භාවනාවේදී මේක වෙන්නත් පුළුවන්. මොකද අනිත් භාවනා 39ම විතරකයකින් විතරක දුරු කරන භාවනාවක්. ආනාපාන සතිය කියලා කියන්නේ ආරම්භයේ පටන්ම විතරක සංසිඳුවමින් හිත තැන්පත් කරන භාවනාවක්. ඒ නිසා ඉක්මනටම තියෙන මේකට යන්න පුළුවන්. වා සතිමත් බවෙන් ඉන්නට ඕනේ. එහෙම නැත්නම් හිතන්නේ තමයි දැන් මෙතන හොඳට සිහියේ තියා හොඳට සතියේදී ගතන නෙවෙයි. සමාධි හිතන තමයි ධානයකට සමවැදලා හිටියේ. වෙනතුනේ එහෙම බෑ. එහෙම වෙන්නේ නැහැ. ඊටාම සිහියෙන් තමයි මේ ගමන යන්නේ. මොකද හතරවෙනි ධානයට පත්වෙච්ච කෙනෙකුට උනත් ඔය හතරවෙනි ධානය ඉඳගෙනත් ඔය සෝවන්නේ ඔබ පරිසම්පාදයේ තීකරන් කුලමොට එහෙම මාර්ගක් නේ කියන්නේ. ඒ නිසා ධ්‍යාන ලබල නිවැරදි නැහැ බුදුදහම කියන්නේ. සති නිමිත්තක් එක්කනම් තමයි සම්මාදිට්ඨි පුරේ ජවන් කියපු විදිහට සම්මාදිට්ඨියේ පෙරමුණේ ගියා නම් තමන්ගේ සමාධිය සම්මා සතිය එක්කන සමාධියක් බවට පත් වෙනවා. එහෙම සමාධිය තුළ ඕන වෙලාවක තමන්ට මේ හේතුකර ධම සිහි කරන්න හැකියාව කියනට ඕන. ඒක තමයි කියන්නේ සමාහිතෝ දෙක්ඛ වේදා භූතං අඥානති කියලා. එතකොට බුදුහාමුදුරුවෝ බැලුව ධර්මාවබෝධය කරන්න මුලින්ම දැක්කගෙන කවුද කියලා බැලුවා. බලනකොට බුදුහාමුදුරුවන්ට කෙනෙක්ගේ බයිබලියොත් ආලාර කාලාම ඉක්මනින්ම ධර්මාවබෝධය කරන මාර්ගයට උන්වහන්සේ කෙනෙක්ියා. උන්වහන්සේ ඊට පස්සේ තරකල බැලුව දැන් ආලාර කාලාම කොහෙද ඉන්නේ කියලා. මොකද උන්වහන්සේ කෙනෙක්ගේ උන්වහන්සේ කෙනෙක්ගේ සතියකට කලින් ආලාර කාලාම මේ කියලා අරෝපාලි බක්කෝකේ ඉගෙනම ගන්න මහා කල් 84000 කාලෙක ඉඳන් ඉපදිලා තියෙනවා. මහා කල් 84000 මේක කෙටි කාලයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා නම් ලක්ෂ දෙකක් විතර පහළ වෙන කාලය. ඉතින් බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා මේ මහා අනත්‍ය මේ ආරක්ෂා රූපුණේ කියලා සඳහන් කරනවා. ඊළඟ කල්පනා කළ බැලුව මහන්සිය සමග එකට හිටියේ බුද්ධකරා පොත තමයි ඊළඟ දරාපදේ කරගෙන ඉදිරියෙම ඉන්නේ කියලා. කොහොම වෙනත් විමසන බලනකොට මොකද කියන්නේ? කලින් දවසේ මාධ්‍යම රාජ්‍යයේ මොහොතේ කියලා. මොහොතේ වගේම අරෝපාජන බරණෝගේ ඉපදිලා ඇත දැනගත්තා. අනේ බුද්ධකරා පොතට උනේ මහා අනර්ථය කියලා බුදුහාමුදුරෝ කම්පාවටපත් වුණා. සංවේගයටපත් වුණා. ඊළඟට උන්වහන්සේ බැලුවේ ධර්ම අවබෝධය කරන්න ධර්ම දේශනා කරෝතින් ඉක්මනටම මේ ධර්ම අවබෝධ කරගෙන දැස්සය කවුද කියලා තේරුම් ගත්තා. ඊට පස්සේ තේන්නේ ගියා තමන් තමන් වසර 6කට ආසන කාලයක් බරණස නිගදායි එකට බමසර විසෙච්ච. එකට ගිහිලි වඩපු ප්‍රධාන වීර්ය වඩපු කොණ්ණන්නේ වප්ප බන්දියේ මහානා මාචිදි කියලා මේ පංචවර්ගීය භික්ෂුන් වහන්සේලා තමයි උන්වහන්සේට කෙනෙන්නේ. මහාචාර්ය බැලුවට පස්සේ කොහෙන්ද දැන් මෝ ඉන්නේ කියලා බලනකොට කෙනෙක් ගිය බරණස සාමිනා කියලා. බුදුහාමුදුර තීරණය කළා මේ පස්සව මහන්න ධර්ම දේශනා කරන්න. ඒ යන ගමන කියන තුනේ බුද්ධගයා විසිට බරණස දක්වා සැතපොන් 175 කතර කිලෝමීටර වලින් ගත්තොත් කිලෝමීටර 260-70 අතර ප්‍රමාණය දුර බුදුරජාණන් වහන්සේ ආගමනය වැඩම කළා. සතියකට ආසන කාලයක්. ඒ අතරමඟදී තාත්මේ අම්මුණා උපකරණය අය. ඒ අමුතුහාඳුරු කවුද කියලා විමසුවා. ෆෝන්ටත් උත්තර දෙමින් මේ වෙන තමයි කන දැසන කාලයේ තොරතුරු ඇහුවා. මිට කලින් මේ කාරණාවයි ටිකක් සාකච්ඡා කරගෙන සතිය ගැඹුරින් සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. ධර්ම කරුණු පිළිබඳව වැඩිපුර ඉඳ තියාගෙන අපි මේක කියන කරුණු සාකච්ඡා කරන්නේ. ඉතින් ඕමත් මුණ ගැහෙල යතරින් බුදුහාඳුරෝ කෙමෙන් කෙමෙන් බරණස නිවදායක වැඩම කළා. ඉතින් ඒ කාලේ වරට පින්නතුනි ಭಾರತ ජන සමාජයේ තිබෙච්ච ගැඹුරින් බැසගෙන තිබෙච්ච දෘශ්‍ය තමයි මොක්ෂයේ විමුක්තිය නිර්වාණයට ලබා ගන්නවා නම් ලබා ගන්න ඕන ශරීරයට දුක් දේලා කියලා වොන් තීරණය කරන්න හිටියි. ඉතින් පස්සම මහනුත් අන්නේ මතවාදී දැනුම හිටිය පස් දෙනෙක්නේ. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ තවුස්සම් රකින කාලෙදී උන්වහන්සේ ශාරීරික දුක් දෙන තුරුම මේ පස් දෙනා බුදුරජාණන් වහන්සේ සමග නැගී සිටියා. නමුත් උන්වහන්සේ කාන්තරල යනවත් එක්කම මේ පස් දෙනා බුදුහාමුදුර හැරලා ගියා. එතකොට මේ නැවත බුදුහාමුදුර අර දුෂ්කර කළ ක්‍රියා කරපු කාලෙදී මේ ශාරීරිකයේ ඒ අරතිමිච්ච දුර්වල කාරණත් මඟහරවගෙන මොන් ප්‍රසන්න ගමනින් වැඩම කරනකොට මොන් කල්පනා කළා මේ සිද්ධාරණ කාමසුකමානන් විමුක්ති ලබෝ කෙනෙක් නෙවෙයි මොන් නිවන් අහින් බැහැර කෙනෙක් කියලා. ඇයි එකට හේතුව ඕන් සිතාගෙන සිටේ නිවන් දකින නම් අනිවාර්යම ශරීරයෙන් දුක් දෙන්න ඕන කියලා. ඉතින් මේ තමන්ගේ කරන මිතුරා නැවත සමස්යාගෙන එනකොට මට යන සීලිය සතරක් ඇති වුණා. නමුත් උන් කල්පනා කළා මොහු නම් විමුක්තියට පත්වෙච්ච කෙනෙක් නෙවෙයි කියලා. ඒ වුණත් තමන්ගේ එකට හිටිය මිතුරෙක් නිසා සත්වන්තයෙන් සම්පත් අත්හැරලා පැවිදෙන්නේ නිසා මොන් තීරණය කළා තමන්ගේ ඥාතීත මිතුරා නාසනයක් දීල පිළිගන්න. නමුත් වෙනතුනි උන්වහන්සේ ලහාවීමත් සමගම මේ පස්සනක බැරිව ගියාම උන්වහන්සේගේ පාරමිතා බලයෙන් පාරමිතා බලයෙන් මේ හැම දෙනාම මේක විදිහෙන් ක්‍රියාත්මක වෙලා උන්වහන්සේ පිළිගන්න උන්වහන්සේට සංකල්ප දැක්වුවා. නමුත් උන්වහන්සේට සැලකුවේ ප්‍රකාශකලේ ඇමතුලේ ආවසෝවාදේ ආවස කියන්නේ මිතුරෙකුට ආමන්ත්‍රණය කරන විදිහෙන් තමයි කතා කරන්නේ. බුදුහාමුදුරුවෝ සඳහන් කළා මහණෙනි මම දැන් සම්මා සම්බුද්දෙන් පත් වෙලා කියලා. මම පිළිගත්තේ නැහැ. පරිමතා කිව්වා දෙවෙනි වතාවට කිව්ව පිළිගත්තේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මම මේක කලින් සඳහන් කළ දේ මම සම්මා සම්බුද්දට පත් වුණා කියලා. මම මේක කලින් මම මේ වගේ ප්‍රකාශයක් කළ දේ කියලා. පින්තුනේ පස් දෙනා පින්තුනේ මේ අවුරුදු 6ක මිතුරන් නෙවෙයි. මේ අය බොහෝ කලින් ගන්න මිතුරන්. සතර බොහෝ කාලයක් මහා කල්පයක් පුරා පළවෙනි ශ්‍රාවකයන් වෙන්නට පාරමිතා පුරාගෙන ආවයි මේ. ඒ විතරක් නෙවෙයි. මේ පස්තනාගෙන් එක්කනේ එදා සිද්ධාන්ත කුමාරයා දිනහතෙන් නම් තමනකොට අර බමුණන් 108 දෙනා අතරින් 107 දෙනෙක් ඇඟිලි දෙකක් උස්සලා ගිහි ගෙදර හිටියොත් සත්‍ය තේරවා පැවිදිනොත් බුදු වෙනවා කියලා ඇඟිලි දෙකක් උස්සලා දෙකකින් කියපු අවස්ථාවේ තනි ඇඟිල්ලක් උස්සලා අනිවාර්යෙන් බුදු වෙනවා කියලා පසක් කරපු මේ පොණ්ඩයන් මෙතන මේ ඉන්නවා. එදා අර බාරම තවසා විදිහට හිටියද අද මෙතන පස්නාගෙන් වැඩමනක් නැහැ කියලා විදිහට ඉන්නේ. එදා තනියෙන් ඒ උත්සව වෙනවා තමයි දැන් මේ කියන බුදු වෙලා නැහැ කියලා. ඇයි ඒකට හේතුව? ඔහුලම පාඨ්‍යහමන අනුව එතන බ්‍රාහ්මණ සමාජයේ තිබිච්ච ලක්ෂණ ශාස්ත්‍රයේ ජ්‍යොතිෂයේ අදි සියල්ලක්ම ශාස්ත්‍ර අධ්‍යයනය කරලා මේ කුමාරයාගේ පූර්ණ රෝම ධාතුව ඇතුළුව මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බලක තමයි අනිවාර්යෙන් බුදු වෙනවා කියලා කිව්වේ ඔහුගේ අධ්‍යාපනයට අනුව. හැබැයි දැන් බුදු වෙලා නැහැ කියලා කියන මොකක් අනුවද? දෘෂ්ටියට අනුව. අධ්‍යාපන දැනුම දෘෂ්ටියෙන් ගන්නවා. හැබැයි බුදුහාමුදුරුවෝ සඳහන් කරනකොට මම මේක කනොත් මේ ඔබට සඳහන් කළ තියෙද කියලා පාසනකොට ආයෙ වෙන කතා කරන්න දෙයක් නැතුවා. ඔහු තේරුම් ගත්තා මේ තමන්ගේ මිතුරා කිසිදාක බොරු කියපු කෙනෙක් කියලා. බොරු කියපු කෙනෙක් නෙවෙයි කියලා තේරුම් ගත්තා. තේරුම් අරගෙන උන්වහන්සේගේ තථාගතත්වයේ පිළිගත්තා. ශ්‍රද්ධාවට පත් වුණා. පින්තුනේ ධර්ම මාර්ගයේ තියෙන ලක්ෂණයක් මේක. බුදුහාමුදුරෝ බුදු නැයි කියලා දැක ගන්න ඕනේ නැහැ පින්තුනේ. නමුත් මේ ප්‍රකාශ කරන අනුශාසනාව සත්‍ය මිශ්‍රිත චතුරාර්ය සත්‍ය මිශ්‍රිත දුකෙන් නිදහස් වීමේ මඟ විවර කරන ධර්මයක් කියන එක විශ්වාස කරන්නේ. දැකලා අහලා බුදුහාමුදුරුවෝ කියලා පිළිගන්න ඕනේ නැහැ. දැන් පොකසාදී එහෙමත් දැක්කේ නැහැනේ. පොකසාදී බුදුහාමුදුරුවෝ හඳුනාගත්තේ නැහැ. කරවලේදී මොන කැච්ච පොකසාදී බුදුහාමුදුරුවන්ගෙන් සාමාන්‍ය කෙනෙක් ඉදේ සංස්කරේ කරේ. නම් පොකසාතිකෙන් ඇහුව මම යන්තිත දහමක් දන්න ඒක ඔබ කිව්වොත් අහනවද කියලා. පොකසාතිකෙව මම එහාන සෝදන්න කියලා. ඒ කියන ඔබ ළඟට සෝච බව තිබුණා. ඒ වචනේ දැමුම් ගන්න දීම ඒ කියන වචනය ගැන විශ්වාසනීයක් තිබුණා. පින්නතර මෙන්න මේ භාෂාව පදනම් කරගත් විශ්වාසනීයත්වය මේ දහම් මඟ තුළදී අවශ්‍ය වෙනවා. අන්න ඒ සඳහායි මේ කරුණ බුදුහාමුදුරුවෝ පසමාන සඳහන් කළේ. පස්වන මානසික සංයන්ත්‍රයේ පිනතුනි මේ චතුරාර්ය සත්‍යය. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති. මෙන්න මේක දුක සත්‍යය. මොකද දුක සත්‍ය කියන්නේ? ජාති විදුක්ඛා, ජරා විදුක්ඛෝ, ව්‍යාධි විදුක්ඛෝ. ව්‍යාධි විදුක්ඛා, මරණ විදුක්ඛං. අපේ සංයෝග ආදි වශයෙන් කියලා. පිනතුනි මේ ලෝකයේ සාමාන්‍ය විවහාරයේ තියෙන දුක අනුගුණව සඳහන් කළේ. මේක බුදුදහමේ සුවිශේෂ දෙන්නේ මහලුවෙන්ම ලෙඩවීම මරණය කියන දේවල් දුකේ කියලා බුදුහාමර අවබෝධ කරගත්තේ ගිහිගෙන් ඉන්නත් අලි. නමුත් බුදුහාමර මෙතෙන් විශේෂම අවධානය කළේ මොකද්ද? සංකීර්තේන පංචපාදාරක්ඛණ්ඩා දුක්ඛා කියන කාරණේ. කෙටියෙන් ගත්තොත් මේ ස්කන්ධ පංචකයේ පංචපාදාරස්කන්ධය දුකයි කියන කාරණේ. මොකද්ද පංචපාදාරස්කන්ධය දුකයි කියලා කියන්නේ? තමන් ඇසින් රූපයක් දකිනකොට කනෙන් ශබ්දයක් අහනකොට මෙන්න මේ ආයතන හයෙන් ඉන්ද්‍රිය හයෙන් කිසියම් අත්දැකීමක් ලබනකොට පින්නතුනේ ඒ අත්දැකීම පිටුපස්සේ නොපෙනී තියෙන ධර්මතා පහක් තියෙනවා. මොකද්ද? රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා. රූපේ කියන්නේ පින්නතුනේ මේ වගේ දැනුවත් වෙන රූපේ තරක් වෙන්න ඕනේ නැහැ. ඇහෙන සංකේත රූපයක් විදිහට සලකන්නේ. දිවටෙන රසයක් සලකන්නේ ඡාය රූපයක් විදිහට. ඒ විතරක් නෙවෙයි මනෝ කර්යාපන රූපත් තියෙනවා. බුදු දහමේ හැටේ රූප 28ක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූප විතරක් නෙවෙයි. මේ චක්ක ප්‍රසාද යදී මේවත් රූප ගණනයි කියනවා. ඒව මනෝ කර්යාපන රූප. මේ හැම දෙයකම තියෙන ලක්ෂණය තමයි මෙතන. ධාමරයන් ආගෙන තමයි. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයේ චන්ද්‍ර රේඛා, චන්ද්‍ර ලේඛා විහිදෙන දේ තමයි මෙතන. මේ රූප වේදනාගේ සංඥා සංඛාරාදී මේ සියලුම දේවල් ලක්ෂණය තමයි අහොත්වා සම්බුද්ධං හොත්වාන වෙසති. පෙර නොතිබී හට ගන්නවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. දැන් මේ ඇතෙන් මේ රූපේ දකිනවනම් මේ රූපෙට අදාළ ඇත කියන දේ මේ පෙනීමේ ශක්තිය මේ මොහොතේ මේක අදාළව හටගත්තා. මේ වර්ණ රූපයක් මේ අවස්ථාවේ හටගත්තේ. විඥානයක් මේ අවස්ථාවේ. වේදනා, ඒ වගේම සංඛාර, චේතනා මේ සියල්ලක්ම පෙර පසු නොවි හරියට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දය ඒ මොහොතේ හටගත්තා වගේ මේ පහ මේ මොහොතේ හටගත්තා. හටගත් විතරක් නෙවෙයි ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙයි. මේ හරියට අවබෝධයෙන් මේ තොල හිටියොත් මේක තමයි ඇලෙන දයන් ඊට පස්සේ අල්ලගෙන යන්නේ. බාහිරට අත දාන්නේ නැහැ. අපි කණ්ණාඩි ළඟට යනවත් මොහොත බලන්න කණ්ණාඩි ළඟට යනකොටම ඒ කණ්ණාඩියේ රූපයේ ඒ මොහොතේ හටගත් රූපයක් ඒ තේන රූපය එතන තිබ්බට ඡාය විදියට රූපය මේ පැත්තේ තියෙන කියලා දැක්කොත් අපි කවදාවත් පනාවෙන් කණ්ණාඩියේ රූපයේ තියෙන කොණ්ඩේ පිරන්න යන්නේ නැහැ. කවදාවත් අපි උයරට ගියන් කණ්ණාඩියට පිර දාන්න යන්නේ නැහැ. කවදාවත් අපි කණ්ණාඩියට රූප දාන්න යන්නේ නැහැ. කවදාවත් අපි කණ්ණාඩියෙන් ඈත් වෙලාවට පස්සේ අනේ කණ්ණාඩියේ රූපයේ තිබෙච්ච මගේ රූපේ කරාබ් දෙක කවරි ගලවගන්නේ දන්නේ නැහැ. කණ්ණාඩි දෙක කවරි ගලවගන්නේ දන්නේ නැහැ කියලා බයක් සැක අපට ඇති වෙන්නේ. ඒ දුක් ටික සියල්ලක් පිනුතුනේ එක්කම නැති වෙනවා. එතකොට අනේ අවබෝධීම තමයි පිනුතුනේ. අපි සියලුම තැන පතුරවාග තියුතු අවබෝධය. ඒ අවබෝධය තමයි සාරස්සංගේ කාලකන්ත්‍යයන් පුරා ඇස් ඉස් මස්ලේ දන් දීලා බුදුරේ අවබෝධ කරගන්න. අන්නේ ධම තමයි පටිසෝතගාමී ධම කියලා කියන්නේ මුරුගම් බලෙන් ධම කියලා කියන්නේ. අන්න ඒ දේශනා කරන ධම ගැන තමයි අපි විශ්වාසනීය කියලා කියන්න ඕන. අන්න ඒ ධමෙන් වෙනස් විදිහට අපි හිතුවොත් මේ කේන රූපේ කලින් තිබ්බා අත්දැකීමෙන් පස්සේ ඉතුරු වෙනවා. ඒ වගේම මේ රූප ආදී අල්ලන්න පුළුවන්. මේ රූපයේ බාහිර ඇතිගෙන කියලා මේ ඔක්කොම කාරණා ටික තමයි යන්නේ මොකටද? සංකීර්තේන පංචපාදානඛණ්ඩා දෝකා කියන කාරණයට. දැන් අපිට පින්නතුනේ මේ මොහොතේ ඔබ ඔබේ දුව මතක් වෙනකොට, පුතා මතක් වෙනකොට, ගෙදර මතක් වෙනකොට, වාහනේ මතක් වෙනකොට ඔබට තියෙන අවබෝධයේ පරිසෝතනාමේ ධනසෝතනාමේද? අනුසෝතගාමි. ලෝක යන විදිහට ඔබ හිතන්නේ ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත් අවබෝධයක්. ඒක පින්තුනේ ඒ අවබෝධයේ ජරා මරණ මිශ්‍රිත අවබෝධයක්. ඒකට ඔබ අද ආසන්න කළ වෙන පුළුවන්. ඔබ ඕන මොහොතක මරණාසන මොහොත වුණත් ඒ සිතුවිල්ල ඇවිල්ලා ඒ සිතුවිල්ල හොයාගෙන ඔබ ඊටදාල් ශරීරයක් එදෙට යනවා. ඇත්තෙන්ම ඒ චුතිසිත අවස්ථාවේදී මේ අවබෝධය තුළ සම්පූර්ණ බැස ගන්න තමයි අපි මේ ධර්මයේ සුතමේ ඥාණයෙන් අවබෝධ කරගෙන චින්තා ඥාණයෙන් හැකිතා කියලා සමදර්ශනා භාවනා වශයෙන් භාවනාමය ප්‍රඥාවෙන් පුළුවන් තරම් බාහිර කිරීම තමයි අපිට තියෙන්නේ. ඒ බාහිරතර ප්‍රමාණයට අපට මරණාසන්න මොහොත තුළ පින්නතනේ මේක අපිට හිත බැස ගන්න පුළුවන්. ඒ මොහොතේ හරි අපට අපට ජීවිතයේ ඕනම අවදානම් අවස්ථාවකදී ඔබට සර්ජරියක් කරන්න යන්නේ සර්ජරි කරන කලින් හරි නිවේදන වෛද්‍යවරයා ඇවිල්ලා ඔබට කියනවනේ තාටින් ඔබට නිල යනවා එහෙම කියලා කියනවනේ. අන්නේ අවස්ථාවේදී ඔබට පුළුවන් නම් මේ සන්න පංචකයේ සමුදේ වැටෙද තියන්න. ඒ වගේම ඔබට හරි අනුතරකින් කියන්න පුළුවන්. හරි අනුතරකින් කෙනෙකුගේ හානියකින් ඒ ඕනම මොහොතක වෙන සංකීර්ණ අවස්ථාවක වුණත් අපට හිත තියාගන්න පුළුවන්කම තියෙන්නේ මේ මොහොත විතරක් සෝදානම් කරන්න වෙයි. මේ මොහොතේ පටන්ම හැකිතාම් දුරට හිත ඒ ඔස්සේ අපි දිනු කරන්න ඕන. ඒ මොහොත ළඟාන පස්සේ විතරක් අපට හිත ගන්න බෑ. සාමාන්‍ය ස්කන්ධ පංචකයේ සමුදේ වැඩිද තියන නෙවෙයි පින්නතුනි. හිත මහවිත නොකරපු කෙනෙකුට ඇතැම් විට ඔබට අවුරුදු 50ක් ඔබට උදව් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ ස්වාමිය භාර්යාව දරුවෝ වෙන්න පුළුවන්. ඔබ මරණාසන්න මොහොතේ ඔබට වතුර ටිකක් ඕනේ කියලා කියපු වෙලාවේදී ඒ වතුර ටික ගේන කරක් වුණොත් වතුර ටික ගේන කරක් වුණොත් පින්නතුනේ ඒ මොහොතේ ඔබේ හිත ගැහෙනවා. අර අවුරුදු 50ක් හොඳට හිටියා කියන කතාව අදාළ නැහැ. ඒ වෙන්නේ හිතක් නිය අපිට තියෙන්නේ. එහෙනම් වෙනතුන් ස්කන්ධ පංචකයේ සමුදය වැගෙන උටේ කියලා කියන්නේ. එහෙම වෙච්ච සිදුවීම ඕන තරම් තියෙනවා. ඔබට අන්තිම මොහොත ඔබට දීපු වතුර ටික බොන්න දීපු වතුර ටික හිරවනවා තියෙනවා. ඒක නාගෙන හිත ගැටෙනවා. ගැටෙන දුක ජීවිත ඔබ යන්න පුළුවන්. එවැනි හිතක් අපිට මේ තියෙන්නේ. එවැනි අනුසුරක් අපේ ඉදිරියේ මේ තියෙන්නේ. අන්න එවැනි අනුසුරක් තියෙන නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ අප කෙරෙහි අතිශය කරුණාවෙන් මේ ධර්ම දේශනා කළේ. අර දේවල් පිළිබඳව තාම සාමාන්‍ය දේවල්. ඒව සාමාන්‍ය හොඳට මෛත්‍රිය දිනු කරමු වෙන එක හිතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ අම්මල තාත්තල උනත් ඇතැමිට මහ ලොකු දහමක් භාවිත නොකර ඇතැමිට මේ මොහොතවල විට මේ මොහොත ඒ මොහොතේ හිතා ගන්න ඉන්නේ. ලෝක දේශයක් වෙනවා නේද හිතා ගන්න ඉන්නේ. හැබැයි මෝහය දෙනවා නේද හිතා ගන්න නැහැ. මෝහය කියන්නේ සමන් ඇසෙන් දැකපු කණෙන් අහපු මේ ආදී ඉන්ද්‍රිය වලින් ඒව සිහි කරනකොට ඒ සිහි කරන අත්දැකීම හොයාගෙන බාහිරට යන්න අපේ හිත නිතරම සූදානම් වෙන්නේ. ඒකෙන් කියන්නේ වෙනස් නොබයි ගෙදර යන්නේ බාහිරට ගියාම යන්නේ බාහිර නෙමෙයි කියන්නේ. රහතන් වහන්සේ ගියාම තාත්තා හොයාගෙන සැරියොත් හාඳුර තමගේ අම්මට බණ දේශනා කරන්න ගියා. බුදුරජාණන් වහන්සේ තමන්ගේ මිය ගිය පාමුණ මහමයා දේවී ඒ දිව්‍ය පුත්‍රය හොයාගෙන බණ කියන්නේ කියා. ඒකමදක් නෙවෙයි. රහතන් වහන්සේ තමන්ගේ අමතාත හොයාගෙන යන්නේ කොහොමද? හරියට අපි කණ්ණාඩි ළඟ යන්නේ කොණ්ඩේ පීරන්නේ පණවත් අරගෙන. අපි යන්නේ කලින් නාමයි යන හරි රෝගියන් දිහා මං ගිහලා කොණ්ඩේ පීරලෙන්න ඕනේ කියලා. එහෙමද යන්නේ අපි? නෑ. අපේ කණ්ණාඩි ළඟට යන්නේ අනාවක් අරගෙන කුයරට එකක් අරගෙන එතෙන්ට යනකොට තියෙන රූපේ බලන්න කියන්නේ. හරියට කිමිට රූපේ කොහෙද කියලා නෙවෙයි අපි යන්නේ. නමුත් පින්වතුනි ඔබත් එක්කම සෝදාන සංකප්ත එතෙන් ගියෝදී උදේ කියලා හවස යන මේ සතා යන්නේ කලින් දැකම සතා බලන්න යන්නේ. කලින් බිරුවනම් ආයි මම හොඳ පාරක් පුරන්න ඕන කියලා හිතාගෙන තමයි යන්නේ. පින්නතනි මේකයි වෙනස. මේ අවබෝධය ලැබුණු කෙනයි සාමාන්‍ය කෙනා අතර වෙනස මේක. රහතන් වහන්සේ ඒ තැන කියන්නේ ඒ මොහොතේ හටගන්න හේතු ටික තුලින්ම ප්‍රතිඵලය බලන්නේ. හැබැයි ලෝක විවාහයේ තුලෝනාන්සේ ඉන්න කවුරුහරි කෙනෙක් ප්‍රශ්න අහුවොත් උත්තර දෙනවා ඒවට. ජීවෙන අවස්ථාවේදී අසාමාන්‍ය උත්තර දෙන්නේ නැහැ. සාමාන්‍ය විවාහයෙන් උත්තර දෙනවා සම්මුති සත්‍ය තුලදී. අම්ම බලන්නේ කියන්නේ කියලා කොහොමද අම්ම බලන්නේ කියන්නට බලන්නේ කියලා අපි කියනවා. සාමාන්‍ය ප්‍රදඥාව වෙනුවෙන් කියන්න පුළුවන් මේ වගේ. මා සාමද කියලා බලන එක කියලා ආයේ කියන. දෙන්න මේක වචන කියන්නේ. ඒවට දෙන්නේ දර්ශන දෙක. අපි හවුව තියෙන වෙනාලේ ඈත කාන්තාරී වැලි තරහවල මෙලුව දකිනවා. අපේ ළඟ මැදැමිට මොයිකුත් ඉන්න පුළුවන්. ඒ මොහොත අපිට පේන විදිහටම ඒ මෙලුව පේනව නේද? අපිට ලොකු වතුර තිබහක් එනවා. මුවාට ඒ වගේම වතුර තිබහක් එනවා. මුවා මොකද කරන්නේ? මුවා දුවනවා එතෙන්ට. අපිට කොච්චර වතුර තිබහක් තිබුණත් දුවනවද අපි? අපි දුවන්නේ නැහැ. අපි දන්න මෙතන වතුර නැහැ කියලා. ඇහැට පෙනුමට වතුර වගේ එන වතුරක් නෙවෙයි කියලා අපි දන්නවා. අන්නේ වගේ වෙනස්නේ ජීවිතාවෝදේ ලැබුගේ නැහැ. ජීවිත අවබෝධය නොලබපු කෙනෙක් කරන ක්‍රියාවල් වලින් සමාන වගේ අපට පේනවා. නමුත් අවබෝධය සම්පූර්ණ වෙනවා. එතකොට මෙයාට කතා කරේ බුදුහාමුදුරුවෝ පස්සක මහන්ට මුලදී දේශනා කරන්න වෙන්නේ දුක සත්‍ය දේශනා කළා. සංකේතේන පඤ්චපාදනස්කන්ධා දුක්ඛ කියන කාරණේ දේශනා කළා. පින්වතුනි අපි දුක නිදහසන කැමතිය නේද? කැමදනම් පිනුතු මේ දර්ශනයට අපි එන්නට ඕන. මේ බැහැර දුකේ නිදහසන මාර්ගයක් නැහැ. චක්කු මනිච්ඡං රූප මනිච්ඡං කියලා තේරුම් ගන්න ඕන. චක්කු මනිච්ඡං කියන්නේ මොකද්ද? අසනිත්‍ය කියන්නේ මොකද්ද? අසනිත්‍ය කියන එකේ තේරුම මොකද්ද? මේ පේන ඇද? මේ පේන ඇ චක්කු නෙවෙයි මේ පේන ඇ කාය. ඒ කාය තුළ කාය ඇසුරු කරමින් තියෙන පෙනීමේ ශක්තියට යට කියලා කියන්නේ චක්කු මනිච්ඡං කියලා කියන්නේ මේ ඇස රූපේ විඥානය ආදී අනිත්‍යතු මත මේ මොහොතේ සජීව වෙන දෙයක් කියන එකයි චක්කු මනිච්ඡං කියලා කියන්නේ. ඒතොර විදර්ශනා කියන්නේ මොකද්ද? අපි හිතාගන්න ප්‍රතික්‍රියා කරන්න ඕන. චක්කු මනිච්ඡං චක්කු මනිච්ඡං කියලා පුළුවන් තරම් හිතෙන් හිතන්න. රූපං අනිච්ඡං කියලා හිතන්න. රූපං අනිච්ඡං කියන්නේ මොකද්ද? මේ කෝපේ කැඩෙනවා කියන දේ රූපං අනිච්ඡං කියන්නේ. මේ රූපේ කැඩෙන එක රූපං අනිච්ඡං කියලා කියනවා නම් එහෙනම් විඥාත්මක මාර්ගඵලලාභයෙන් වෙනවා. ඇයි අදම මෙන්න මෙතන වේගින් වෙනස් නැටි තේරුම ගන්න මේක කියන්නේ. මේක තත්පරයකට ලක්ෂ වාරයක් වෙනවා කියන එක නෙවෙයි රූපං අනිච්ඡං කියලා කියන්නේ. රූපහරිච්ඡං කියන්නේ වෙනස් වුණා හෝ නොවුණා හෝ මේ රූපයේ ඇසට පතිත වෙන්නේ මේ මොහොතේ. මේ රූපයේ ඇසට ලක් වෙන්නේ ඇස සජීව වෙනකොට විඥානය කියනකොට ස්පර්ශ වෙනකොට. ඒක මේ මොහොතේ හටගෙන මේ මොහොතම නිරුද්ධ වෙනවා. මේ අත්දැකීම ගැන කියන්නේ. ඒක එකපාරට හිත හදාගන්න බැරි නිසා තමයි රූපයක් දැක්කම රූපයේ තියෙන දැඩි රාගය අඩු වෙන තමයි මේක දෙවිස් කුණකේට බලන්න, නව සීලකේට බලන්න, සතර මහා බෝධි රූපවලට බලන්න කියලා මේ මුලින් කියන්නේ මේ රූපේ දැනට තියෙන ඕලාරික රාගය අඩු කරගන්න. දැඩි ආශා බැඳීම අඩු කරගන්න තමයි මුලදී විවිධ න්‍යාය වලින් බෙද බෙද බලන්න කියන්නේ මේ කියන්නේ. ඒක අවසානයේ බලන්නේ නෙවෙයි. දෙවිස් කුණකේ බලන්නේ කියලා කියන්නේ රූපයන් දැක්ක ගමන් හැඩතකේට බලන්නේ නෙවෙයි. රූපයක් දැක්ක ගමන් ඇඩට ගිල්ලක් දැක්කේ කියන අපේ රාගය දුරු නැවෙන්නේ. ඇයි ඒකට හේතුව අපේ හිතින් ගත්ත රූපය තියෙනවා. ඇතැම් විට අපේ මේ ආත්ම භාවයට ආදරයක් කරපෙන මේ යනවා. මේ කියන පස්සේ අපි ආ ගෙදර තියාගන්නේ. ආදානය කරන නැත්තම් භූමදාන කරනවා. හැබැයි ඒ භූමදාන කළාවත් අගලු දෙන්නගේ පාතලාවත් යාගේ නිරුද්ධ වෙච්ච රූපය අපි සානි කරගෙන ඉතිං අරන් ඉන්නේ. ඊළඟ භාවයාගේ ආසන්න භවයක පිළිප දෙන්න පරිසරය සකස් කරගෙන ඉන්නේ. දැන් අපේ ජීවිතය ලැබෙන්න අපේ ස්වාමි බහරේවන් දරුවා එහෙම සතර මුගක් කළා කොහේ? නිකන් අය නෙවෙයි. අපි අඳනට ගියේ ශරීරවල ආදාහනය කරපුවා නෝ අපි. හඳාන ගිහිල්ලා ඒ අලු ටික ගංගා වලට දාපුවයි අපි. නමුත් අපි අත්හැරීම එකක් තියෙනවා. ඒක අත්හැරියේ නැහැ. වෙනතුනේ ඈ සමග ගහ බැනගෙන උදව් උපකාර කරගෙන රණ්ඩු වෙන්නේ දිගටම එනවා. වෙනතුනේ බාහිර රූපේ විඳුණු කියලා විතරක් අපි දුකේ නිදහස්න වෙන්නේ ආසාව දුරු කරන්නේ ඒ නිරුද්ධිත රූපේ නැවත මාසින් අපි ගන්නවා. ඒ මානසින් ගත්තුනේ අපේ නිදහස් වෙන්නේ. සමහර මේ යනයි ඉන්න මරණයටපත් වෙනා ඉන්නවා. මරණයටපත් වෙලා ඔක්කොම ටික යාගේ ආදානය කරනවා. ඔක්කොම ටික අයින් කරගෙද පුච්චලනවා. ඇතැන්න ජීවිත කාලෙම හැරමිටියක් අල්ලගෙන හිටිය කෙනෙක් නම් නැත්තම් හොඳ හෑන්ඩ්බෑග් එකක් හොඳ ආසාවෙම අල්ලගෙන හිටිය කෙනෙක් හිටියනම් ඇතැන්න කියන ශ්‍රීලංකා සම්බන්ධයට දෙන්නේ අර වගේම හෑන්ඩ්බෑග් එකක් නැති දියන්නේ නැහැ. මානස ලෝකේ නෙවෙයි. මානස ලෝකේ නම් ගැටලුවන්නේ. මානස ලෝකේ ගන්න යායි කල්ලට ගන්න. නමුත් මේ යන ලෝකේ කල්ලට ගන්න ඕනේ නැහැ. ආයෙ ඔක්කොම දෙ නිර්මාණය වෙලා තියෙන්නේ. මේකයි. ඔව් ඇත්තෙන් මේක ආකාර කීපයක් තියෙනවා. සිහි නැහැ කිව්වට අපට එක රෝල් එකකින් විතරක් මේක මේ කියලා කියන්න බෑ. සිහි නැති වෙන ආකාර ගානක් තියෙනවා. එකක් තමයි දැන් නිර්වින්දනය කරපු අවස්ථාවකදී සර්ජරි එකදී වගේ වෙන පිළියක් තියෙනවා. ඊට පස්සේ බ්‍රේන් ඩෙත් එකදී වගේ වෙන එකක් තියෙනවා. ඇතැමිට සිහි නැතු වගේ හිටියට මද සිහි තියෙන වෙලාවල් තියෙනවා. ඒකේ අවස්ථා ගානක් තියෙනවා. එතකොට සාමාන්‍ය සම්පූර්ණම සිහි නැතුවත් අපේ හිත යටි සිට කියලා භවංග සිට කියලා අපි කියනවානේ. සිත නිදිගත් අවස්ථාවක් තියෙන හැබැයි සිත සම්පූර්ණ නිරුද්ධුණා වෙන්නේ නැහැ. දැන් අපි නිදා ගන්නකොට බලන්න. නිදා ගන්නකොට මොකද වෙන්නේ? නිදා ගන්නකොටත් ওই බ්‍රේන් ඩෙත් වුණා විදියම නෙවෙයි. නිදා ගන්නකොට වෙන්නේ මොකද්ද? ඇස් කන නාසය දිව ශරීරය කියන මේ පංචේන්ද්‍රයන් කර්මල ගන්නෑ. හැබැයි පංචේන්ද්‍රයෙන් නොගත්තට මනින්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. ඇස් දෙක වහගෙන ඉඳිද්දී තින්දෙදී රතු පහර ඇඳුමක් ඇඳපු කෙනෙක් පේනවන් වෙනවා. බැනල යනවා නැත්නම් හෙට ඔෆිස් එකට එන්නේ කියලා කියනවා. නැත්නම් කෑමක් ගෙනත් දෙන ඇඹුල් කෑමක් මූණක් පිරිත්තගෙන දැමෙන හේනේ මලකක් තනවා. එන්නතුනේ දිවෙන් රස දැනෙලත් නැහැ. ඇහෙන් අර රතු පාට දැකලත් නැහැ. එන්නේ කියන එක කනින් ඇහෙලත් නැහැ. ඒ ඔක්කොම ටික කොහෙන්ද තලේ? මනින්ද්‍රියෙන් ඔක්කොම එක කරන්න පුළුවන්. මේ අස කන ආසාදී පංච ඉන්ද්‍රිය දුර්වල වුණාට ඒ කටයුතු ටික ඕන වෙලාවක කරන්න මනින්ද්‍රිය සෝදානම් වෙනිනවා. ඒකේ අවස්ථා කීපයක් තියෙනවා. සමහර අයට සම්පූර්ණ මේ වගේ තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ අය අවසානට ගත්තෝ විඤ්ඤාණ සමහරෙන් ඉන්න. හැබැයි ඒක විස්තරම එක දිගට විඤ්ඤාණ කියලා කතාවක් නැහැ. ඒකේ යම් යම් වෙනස් වීම වෙනවා. ඇත්තෙන්ම චිත්ත ලෝකේ තියෙන විෂයන් අතරින් සංයෙස් අතරින් අචින්තනීය එක විෂයක් තමයි චිත්ත විෂය කියලා කියන්නේ. හිතේ නම් සංකේතන දෙයක් හිත ගැන සම්පූර්ණ විස්තර කරන්න පුළුවන්කම තියෙන්නේ බුදුහාමුදුරුවෝ පිළිතරයි. දැන් අපි මේ කාරණා විස්තර කරන්නේ ධර්මයේ අපි දන්න කරුණු ටිකින්. එතකොට දැන් බ්‍රේන් ඩෙත් වුණයි කියලා විතරක් සම්පූර්ණ සිහි නැහැ කියලා කියන්නේ නැහැ. බ්‍රේන් ඩෙත් වෙච්ච අයගේ සමහර රිසර්චර්ස් කියනවා දවස් දෙකක් නෙවෙයි සති දෙක මාසයේ එක දිගට බ්‍රේන් ඩෙත් වෙච්ච සමහර අයගේ රිසර්ච් තියෙනවා. ඒ අය සමහර මේයන්ගේ උපකරණ ටික දාපෝ ඔක්සිජන් ආදී අයින් කරන හදනකොට ඇතැම් දෙක ඥාතියෙක් ඉඳලා කියනෝ නැහැ අයින් කරන්න එපා තව දවස් දෙකක් බලන්න කියලා. සාරි දෙක තුනක් පස්සේ සමහර අය පිළියයි දෙන්නේ. සිහිය ආව විතරක් නෙමෙයි. එයා පස්සේ කියලා කියනවා අර බඩ ටික අයින් කරන්න අර ඔක්සිජන් අයින් කරන්න කියනකොට මට ඇහුනේ ඒක. මට හරිය බයක් දැනුණා. මම මැරේ කියලා මට එකනේ කියනකොට අර අයින් කරන්න එපා කියන මාට හිතට හරි සතුටක් ආවේ කියලා. එහෙම හිතන් කියපු වාර්තා තියෙනවා. ඒ නිසා හිතන්න එපා බ්‍රේන් ඩෙත් එක කියන්නේ හෙන්නේ නැහැ කියලා හිතන්න එපා. සමහර අයට රෙස්පොන්ස් කරන්න බැරි වුණාට එයාට ඉන්කමින් කියනවා අවුට්ගෝයින් නැතුණාට. ඒකයි. සමහර අයට බාහිරට ප්‍රතිමාන ප්‍රතිචාර දක්වන්න බැරි වුණාට ඇතුළට යන්න ගන්න පුළුවන් බැහැ කියලා. අපි හිතන්නේ මොකවත්ම කරන්න බැහැ කියලා. එහෙම නැහැ. සමහර අයට මනස ක්‍රියාත්මක වෙන්නේ. විතරක් නෙවෙයි සමහර ඉන්ද්‍රියු ක්‍රියාත්මකයි. නමුත් යන්නේ ශරීරය ක්‍රියාත්මක කරන තරම් ශක්තියක් නැහැ. ඒ නිසා බුදුදහමතරේ තාම පරිශාකාරය වෙනවා කෙනෙක් බ්‍රේන් ඩෙත් වුණත් එයා මල කෙනෙක් කියලා මීඩිය කෙනෙක් කියලා කියන්න බුදුදහමෙන් හම්බෙන්නේ නැහැ. ඒ නිසා පරිසමනගේ ස්ථාන ඔය යන හුඟා පරිශන තියෙන පොත් ගන්න කියලා තියෙන මැද කාලේ. කරු පරිශන තියෙන. ක්ෂණිකව නැති වුණත් ඇත්තෙන්ම මෙතන විශේෂ කාරණයක් තියෙනවා. ක්ෂණිකව මිය ගියත් හොඳට සුවපහසුවෙන් කෑම බීම කාලා දාන හාන්සිපුඩු ඉන්නකොට මිය ගියත් චුතිචිත්ති වෙන අවස්ථාවේ ලක්ෂණය තමයි ඉන්ද්‍රිය හයෙන් පංච විඥාණයෙන් අරමුණු ගන්නේ. ඒ අවස්ථාන චිත්තක්ෂණේ අරමුණු ගන්නේ මනින්දේ විතරයි. ඒ තාම වේවත් දැන් මේ මොහොත බලන්න අපි මේ මොහොතේ ඔබ ඉන්නකොට මේ බණත් අහමින් මන් දිහාත් බලමින් තේකත් බොමින් මේකටත් හේතු වෙලා ඔක්කොම කරන් ඉන්නවනේ නේ. අපි හිතන්නේ මේ ඔක්කොම එක්ස්පීරියන්සස් ටික එක වෙලෙ ලැබෙනවා කියලා නේ. නමුත් එහෙම ලැබෙනවද? එක විට එක ආයතනයක් විතරක් ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මේක වේගයෙන් වැඩි නිසා අර ගිනි කෙල්ලක් වේගයෙන් කරකවනකොට ට්‍රෝමක් පේනවා වගේ අපිට මේ එකට දෙනුනට මේ එක එක ස්පේස් එකක් තිබෙන්නේ. එනිසා මරණාසන්න මොහොත කියලා කියන්නේ හරි සංස්කෘතියෙන් මිය ගියත් ශරීර හානි කරගත්තා. සුවපහසුයෙන් මිය ගියත් එයාට පංච ඉන්ද්‍රියන් වලින් ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච විඥාණය අරමුණු ගන්න ඒ වෙලේ මොහොතේ ඒ අවසාන මොහොතක මනින්ද්‍රියෙන් විතරයි අරමුණු ගන්න. ඒක තමයි මානසික ලක්ෂණ. එතකොට ඒ මනින්ද්‍රයෙන් අරමුණු ගන්න අවස්ථාවේ ලක්ෂණය තමයි මේ ආත්ම භාවයන් දැකීම විතරක් නෙවෙයි මුළු සතර මධ්‍යකින් ටිකක ලයින් එකට එම හදෙනවා. දැන් මේ ජීවිත කාලය අපිට බොහෝ විට ඇතැමිට කුඩා කාලේ නම් දිව්‍ය ලෝකෙ ඉඳලා තමයි මුල් කාලේ දිව්‍ය ලෝකෙ විස්තර ටිකක් කියනවා. නමුත් පස්සේ කාලේ ඒවත් අමතක වෙනවා. වැඩිපුර කෙනෙකුට මතක මේ ජීවිත කාලේ අත්දැකීම් ටික. හීනෙදි අපිට මේන්නේ මේ ජීවිත කාලේ දැකපු දේවල් තමයි හීනෙන් පේන්නේ. කලාතුරකින් පේනකොට ගියාත්ම භාවයවත් හීනෙදි පෙනෙච්චයි ඉන්නවා. අපිට අපි අධ්‍යයනය කියලා දෙන කරක්කයි. සාමාන්‍ය ලක්ෂණය තමයි අපිට හීනෙදි පේන්නේ මේ ජීවිත කාලය තුළදී අපි දැකපු දේවල් තමයි පේන්නේ. නමුත් ඔය අවසාන චිත්තක්ෂණය ගැන කොහොමද? මේ අවුරුදු 60 70 කට ඉඳලා මුළු කල්ප ගානකේ ඔක්කොම එක ලයින් එකක පේන වෙලාව. ඒ නිසා අපි අතීතයේ කරපු කුසලයක් අකුසලයක් ඒ මොහොතේ ඉස්මතු වෙන්න පුළුවන්. ඒක තමයි හිතේ ස්වභාවය. ඒ නිසා තමයි අපි වැඩිපුර අපේ හිත 100% අකුසලනේ වැරකෙන්නේ බෑ. ඒ නිසා පුළුවන් තරම් වැඩිපුර අපි කුසලයට බරව නිතර බින්නට ඕන. නිතර වෙනත් කෙනෙකුට පිළිගත් වෙන බලාගෙන ඉන්න ඕන. නිතරම දිනපතා කුසල වැඩෙන දෙයක තමයි නිතර ඉන්න. තමන්ගේ දරුවට කැම දෙවිවට තමන්ගේ ගෙදර සුද්ධ කරාට විතර කුසල වැඩෙන්නේ නැහැ. තමන්ගේ ගෙදරින් පිටගෙන උදව්වක් කරන්න. තමන්ගේ ගෑණි තමන්ගේ කඩට ගත්තට විතරක් වෙනස් වෙන්නේ නැහැ. එවැනි ආහාර පාන දුගී අසරණ ලෙඩ වෙච්ච එයාට උදව් කරන්න. මෛත්‍රිය පරිත්‍යාග ජීවිතයේ කරුණාව මේ පුළුවන් තරම් දුරට හිතේ දිනු කරගන්න. බුදු ගුණ ගැන දහම් වල ගැන සංඝ ගුණ ගැන පුළුවන් තරම් හිතේ බාරක කරන්න. තමන් කල්පනා කරලා බලන්න තමන්ට දවසට වැඩි ගුණමක් මතක් වෙන්නේ කවුරු ගැනද? කෙලෙස් ඇතිවන දෙයක් හෝ පුද්ගලයන් ගැනද කෙලෙස් අඩුවන දෙයක් ගැනද කුසල් දිනවන දෙයක් ගැනද කියලා බලන්න තමයි. තමන්ට දිනපතාම මතක් වෙන දේශපාලඥයෙක් ගැන නම් නැත්නම් අඩුපාඩු තිබිච්ච කෙනෙක් ගැන නම් පත්තරේ හැමදාම බලලා අර තියෙන දුසිරි ටික ගැන නම් මතක තියෙන්නේ. ඉතින් තමන්ට හිතාගන්න පුළුවන් තමන් හිතේ ස්වභාවය. ඒ වගේම තමන් හිත තැම්පත් වෙන්න වෙන්න හිත දිනන වෙන දිනන තමන්ට වැඩිපුර මතක් වෙන කවුරු වෙනද? වැඩිපුර මතක් වෙන බුදුරජාණන් වහන්සේ ගැන, වැඩිපුර මතක් වෙන සන්තර්මය ගැන, වැඩිපුර මතක් වෙන සරියුත් මුගලන් ආදී ස්වාමීන් වහන්සේලා ගැන, වැඩිපුර මතක් වෙන තමන්ට පිළිහිට වෙච්ච තමන්ට මේ ජීවිත දානය දීපු තමන්ගේ අම්මා තාත්තා දෙන්න තමන්ට හොඳට කරුණාවෙන් උගන්වපු ගුරුවරු ගැන, මේ වගේ අය ගැන තමයි තමන්ට වැඩිපුර ජීවිතයේ සිහිවෙන්නේ. තමන් දීපු දානයන් ගැන, අනිත් අය වෙනුවෙන් කරපු කැපවීම ගැන, ලේ දන් දීපු අවස්ථා ගැන, මේ වගේ දේවල් තමන්ට ජීවිතේ වැඩිපුර මතක් වෙන්න ඕන. එහෙම මතක් වෙනවා කියලා කියන්නේ තමන් කුසලයට බර වෙන්නේ. මේක තමයි තමන්ට තියෙන සුභතිගාමි වෙන්න තියෙන වාසිය. හරියට ගඟක් පැත්තට නැමිලා තියෙන ගහ, ගහේ කොයි පැත්තෙන් කැපුවත් වැටෙන පහකටද? ගඟටයි ගහ වැටෙන්නේ. අන්න ඒ වගේ තමන් නිතර කුසලයට බරවණන් ඉන්නේ. තමන් සුභතිය ගැන තමන්ට විශ්වාසනීයත්වයක් තියෙනවා. නමුත් බුදුදහම කියලා කියන්නේ වෙනතුනේ පරලෝ සුභතිගාමීවට වඩා දෙයක් තමයි අපිට මේ දහම් තුනේ උගන්වන්නේ. කර්මය කියන්නේ ඒ කරපු කර්මයේ ප්‍රබලත්වයේ හැටි. මෙයාට ඇත්තෙම කර්මය කිව්වහම, දැන් කුසල අකුසල කර්ම කිව්වහම ඒ කරපු කර්මයේ ශක්තිය ප්‍රමාණය. ඒ කියන්නේ තමන්ගේ අතින් ඇතැම්කට අපි කියමු කාට හරි බැනලා තියෙන්න පුළුවන්, ගහලා තියෙන්න පුළුවන්. නමුත් ඊට වඩා තමන් උදව් කරපු අය, ලෙඩ සුවපත් කරපු හැටි, එහෙම තමයි මතක් වෙනවනම් අරකට වඩා මේක ප්‍රබලයි. දැන් ලෙඩුන්ට සලකපු හැටිනේ, හිරි මරාගෙන ලෙඩු බලපු හැටිනේ, ඒව තමයි මතක් කරගන්න පුළුවන් කුසල ඒවා. තමන් ඉගෙන ගන්න කාර්යයනේ මම ලෙඩු වෙන්නේ නේද මම ඉගෙන ගන්න කියලා. දැන් වෛද්‍ය ශිෂ්‍යෝ කාලේ තමයි දවස් දෙකේ දෙකට පැය 40ක වැඩ කරනනේ. ඒව තමන් හිතන තමන් මේ කරපු මම ලෙඩු වෙන්නේ නේද මේ කලින්. වැඩ බදන්න නෙමෙයි හිතන්නේ ඒ කාර්යනේ. අනිකරම ලෙඩ සුවපත් කිරීම ගැන නේ හිතන්නේ. ඉතින් ඒ වගේ අපිට නිතරම අපි කරපු හොඳ දේවල් වැඩිපුර හිතන්න තමයි. නැත්නම් අපිත් අපේ ජීවිත කාලය කරපු හොඳ දේවල් පුළුවන් තරම් අපි සිහි කරනවා විතරක් නෙවෙයි හොඳ කල්‍යාණ මිත්‍රයන් මොන ගොන අපි ඒකට කියනවා. මම මෙච්චර වාර ගානක් ලේදන් දුන්නා, මෙච්චර හාමුදුරන් දාන දුන්නා, ඒවා මම එකට කියනවා ඇත්තට. තමයි ලොකු සන්තෝෂයක් ලැබෙනවා. ඒ නිසා අකුසල් අපේ අතින් සිදුවෙල තියෙන පුළුවන් ඒව වැඩි හිතන්න හොඳ නැහැ. ඒව හිතුවොත් ඒක ප්‍රබල වෙනවා වැඩි. ඒක හැකිතා තේගෙන වාර ගන්න අඩු කරන අපි අඩුපාඩු. හැකිතා තමන් කරපු පොඩි කුසලෙන් හරි ඒක විතර වාරයේ පුළුවන් තරම් වැඩි කරන්න. වැඩි කරන්න වැඩි කරන්න ඒක අනිසංශ වැඩි වෙනවා. තමන් දීපු පොඩි දානයක් වෙන්න පුළුවන්. දුක්පත් හාරවන්න සැලකපු දෙයක් වෙන්න පුළුවන් ආහාර පානයකින්. තමන් නැත්තම් අසරණ දරුවෙකුට පොතක් කතා කරන් දීපේ ඒක ඒ වගේ දෙයක් වුණත් නිතර සිහි කරන්න. නමුත් දැන් අපිට ඊට වඩා ප්‍රබල කුසල කරගන්න පුළුවන්. නිතර මෛත්‍රී භාවනා වඩන්න, නිතර බුදුගුණ භාවනා වඩන්න, නිතර අනිත්‍යතාවය මෙනෙහි කරන්න. හොඳම කුසලයේද? දන් දෙනවට වඩා අනිසංසදායි සාමික දාන, ඊට වඩා අනිසංසදායි සංඝවාස පූජාව, ඊට වඩා අනිසංසදායි සිල්වත් බව, ඊට වඩා අනිසංසදායි මෛත්‍රී වැඩීම, ඊටත් වඩා අනිසංසදායි දවසට විනාඩි දෙකක්. දවසට විනාඩි දෙකක්. අසානිත්‍යයි, රූපයනිත්‍යයි, කනනිත්‍යයි, සම්ඥානිත්‍යයි මේ ආයතන 12 අනිත්‍යය බලන්න. ඒකේ බර වැඩි. ඒක ඉතාම ශක්තිමත් කුසලයක්. ඒ නිසා පුලුවන් තරම් දුරට විදර්ශනා ඔස්සේ පුලුවන් තරම් අනිත්‍ය දුක්ඛනාත්මන් සිහි පෙන්න වේලාව වැඩි කරගන්න. ඒ කර සියල්ලක්ම යටපත් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. හරියට අර පොඩි පොඩි ග්‍රහතාරක රාශියක් යටපත් වෙන මහා සූර්යාලෝකයක් වගේ. ඒ නිසා තමන් ගමන් ගෙමනදී උනත් කන දැන ශබ්ද, ඇහැට දැන රූප, මේ ආදී පුලුවන් තරම් අනිත්‍යතාවය මෙනෙහි කරන වාගේ වැඩි කරන්න. ඇත්තම මුල් කාලේ සමාජයට අපි දකින දේක් තමයි සමහර කෙනෙක් වාහනයක යනකොට ඇතැම්මිට බණක් අහගෙන යන්න පුළුවන්. සමහර කෙනෙක් ඊට වඩා කලින් ඇතැම්මිට බුදුගුණ ගීතයක් අහගෙන ගියා වෙන පුළුවන්. සමහර කෙනෙක් ඊට පස්සේ බුදුගුණ භාවනාවේ භාවනාවක් වඩාගෙන යනවා. සමහර අන්තිම කාලේ වාහනට නැංගිවිල ඉඳලාම ඉලක්කන භාවනා කරගෙන යන්න පුළුවන්. තමන් දැක්කම තමන්ට ධර්මඥානය තියෙනවනම් තමන් දැක්සනම් තමන්ට වාහනේ නැංග මොහොතේ පටන්ම විදර්ශන සමතයක් නෙවෙයි විදර්ශනාම වඩන යනකොට. ඒ නිසා තමයි කියන්නේ අපාය දන්නා උපාය දන්නා අපායෙන් බේරෙයි කියලා. ඇතැම් විට කෙනෙක් බුද්ධිමත් නැති කෙනෙක් එක පොඩි කුසලයකින් අකුසලයකින් ආදුවකින් යන පුළුවන්. ඇතැම් විට ඒ වගේ අකුසලයක් වුණ ඊට වඩා ප්‍රබල කුසලයෙන් අර යටපත් කරගෙන බුද්ධිමත් කෙනෙක් සුවතියට යන පුළුවන්. ඒ නිසා තමන් දස වෙන්නට ඕන, තමන් බුද්ධිමත් වෙන්නට ඕන. අඩුපාඩු උනායි කියලා මෙතන හිතන්න එපා. ඊට වඩා තමන් කරපු කොච්චර කුසල් ජීවිත කාලය තුළ තියෙන්නේ ඒක පුළුවන් තරම් සිත කරන්න. හැබැයි තමන් දක්ෂ නොවනකින් තමන් ඒ පොඩි දෙයකින් තමන්ගේට දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා හැම නොවන්නට තමන් ඊටාම ශක්තිමත් හිතක් තමන් හදන්න. ඒතර අපි මේ සඳහන් කරේ බුදුහාමරෝ පස්සක මාර්ග මුලින් සඳහන් කරපු දුක සත්‍ය ගැන අපි සඳහන් කරේ. මෙන්න මේ ස්කන්ධ පංචකය හරියට ඇතිවීම දැන් නොගත්තොත් කෙනෙක් ඒ ශනිකව හටගන්න ස්කන්ධ පංචකය අවිද්‍යාවෙන් ඒකස බැලුවොත් වෙන්නේ ඒ ස්කන්ධ පංචකයම උපාදාන ස්කන්ධ පංචකයක් බවට පත් වෙනවා. ඒ අනුව තමයි අභ්‍යන්තර ආයතන සකසෙ. දැන් අපි කියමු දැන් මෙතන කවුරු හරි එනවා. එනකොටම වර්ණ මාත්‍රේ විතරයි තමයි දුන්නේ. ඊට පස්සේ මේ පැත්තෙන් ඒකත් එක්ක සමගී චේතනාවලින් අවිද්‍යාවත් එක්ක තමන් ද්වේෂයෙන් බැලුවා මට මේ බැනපුගෙන එන්නේ කියලා. ඒ අදහසින් බලනවත් එක මේ පැත්තේ ඇඟ ටිකක් අත් වෙනවා, මූණ ටිකක් අතු වෙනවා, බනින්න හිතෙනවා. ඊට පස්සේ මේ පැත්තේ ආයතන ශක්තිය ඊට පස්සේ නැවත නැවත පංච පාදයන් ස්කන්ධය සකස් වෙමින් තමන් අවිද්‍යාව තුළින්ම නිවන යනවා. තමන් හරියට විද්‍යා සංහිත වේදිත බැලුවොත් තමන්ට එතනම තමන් දක්ෂ වෙනවා. නැවත උපාදාන ස්කන්ධ පංචකයක් ඇති නොවන විදියට මේක එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය මේක තමයි කියන්නේ මුලදී මේක සිහිපත් කිරීම කෙනාට ඇතැම් විට මුලදී මුලා වෙන්න පුළුවන්. කේන්ද්‍රයක් ගන්න පුළුවන්. නමුත් උඩ වැඩි වෙනවා කියන්නේ ඔය සිහියෙන් ඉන්න කෙනෙක් විදියට අර අතන් පිටතන වගේ වේලාවකදී ඇසිපිය ගහන වේලාවක් වගේ කාලයකදී අර ඇති වෙච්ච රාග වේසාවේ උඩ දුර වෙනවා. ඇයි ඔහු නිතර සිහිය පුහුණු කරමින් ඉන්නේ? එනසා සතිය තමයි සතිමත් බව තමයි අපිට ඉන්න ලොකම මිතුරා. ඒ මිතුරා පුළුවන් තරම් ජීවිතේ වැඩිපුර තමන් සමීප කරගන්න දක්ෂ වෙන්නට ඕන. ඒ විදිහට තමන් සතිමත් බව මේක නොබැලුවොත් අවිද්‍යා සාගත රූපේ යමක් දැස බැලුවොත් අන්න ඒ බරණ දේ තුළ තමන්ට තෘෂ්ණාව ඇති වෙනවා. තෘෂ්ණාව නැත්නම් අනිත් පැත්තට කිව්වොත් දේශය ඇති වෙනවා. යාම සංහා පොනෝ බරික අනන්‍ය රාග සංගතා කියලා සමුදේ ශක්තියට පස්සේ විස්තර කරන බුදුහාඳුරු පස්සක මහණුනි. යම් කෙනෙකුට මෙන්න මේ සමුදේ ශක්තිය නිදහස් වෙන ඕන නම් නිරෝධයෙන් පත් වෙන නම් යොතස්සා ඒ වාසීති විරාග නිරෝධෝ කිය විදියට අර තෘෂ්ණාව දුරු වෙන විදියේ දර්ශනයෙන් බලන්න ඕනේ. තෘෂ්ණාව දුකට හේතුවයි කියලා කිව්වට තෘෂ්ණාව දුරු කරන මාර්ගය කියන්නේ මොකද්ද? ආරසංගික මාර්ගය. ආරසංගික මාර්ගය පටන් ගන්න කොහෙන්ද? සම්මාදිටිය. සම්මාදිටිය කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ දර්ශනයෙන් බලන්නේ. පරිසම්පාද සිද්ධාන්තයට පිළිවන් අවබෝධයෙන් බලන එක තමයි ආරසංගික මාර්ගය කියලා කියන්නේ. ඒත් තෘෂ්ණාව අයින් කරන්න නැහැ කියලා අපිට කරන්න බෑ මොකද? අපට කරන්න තියෙන මොකද්ද? පුළුවන් තරම් සම්මාදිටියෙන් බලන එක ඇති. සම්මාදිටියෙන් බලන්න බලන්න බාහිර රූපයේ තුල හිත බැස ගන්න එක අඩු වෙනවා. එහෙම නැතුව අපි බාහිර රූපයේ තුල හිත බැස ගත්තොත් ලෝභ ද්වේෂ දෙකේ නිදහස් වෙනවා කියලා කාරණයක් නෑ. ඒ මොහොතට ටිකක් ඉන්න පුළුවන්. නමුත් හිතියක් තමයි අවිද්‍යාව ඉන්නේ. ඕනම මොහොතකේ දේ තුලින් තමයි ආසාවට යන්න පුළුවන්. තමන් ඇහෙන් දකින රූපයකට අදාසා නැහැ යන්න පුළුවන්. හැබැයි හේතුවක් ආපු ගමන් ඒකට අදාසා කරන්න තමයි. ඒක තමයි හිතේ ස්වභාවය. ඒ නිසා එහෙම නොවනනම් ගැඹුරින් ප්‍රඥාවෙන් මේ දේ අපිට බලන්න ඕනේ. ඒ සඳහා තමයි මේ චතුරාර්ය සත්‍ය විස්තරයක් බුදුදහමෙන් කියන්නේ. පස්සක මාර්ගයෙන් දේශනා කළේ මෙන්න මේ කාරණය. මේ කාරණේ දේශනා කළා. ඊට පස්සේ සියල්ලම සංක්ෂිප්ත කළා. බුදුරජාණන් වහන්සේ පස්සක මාර්ගයෙන් කොණ්ඩඤ්ඤ ආමුරන්ට දේශනා කරනවා. යං කිංචි සමුදය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මං. යමක් හේතු නිසා හටගත්තනම් හේතු නිරුද්ධ වෙනවා එක්කෙනෙක් නිරුද්ධ වෙනවා කියන කාරණය. ඒ කියන්නේ පරිසම්බන්ධ මේ කියන්නේ. ඒ කියන්නේ අනිත්‍ය තමයි මේ කියන්නේ. හේතු නිසා මේක හටගත්තනම් මේක අත්දැකීම ආවනම් ඒ හේතුක නැතිවෙනවත් එක්කම නැති වෙනවා කියන කාරණේ. ඒ අවබෝධය ලැබුණොත් කෙනෙක් ආයේ මේ අල්ලගෙන යන්න හොර හොර නැහැ. එතකොට මේක කියනවා එක්කම මෙරජන් වේදමලන් ධම්මචක්ක මුදපාලි. පස්සේ නම් මේක විතර සවන් වෙන්නේ නැහැ. ඒ නෝනේ පස්සේ නම් සෝවාන් එකපාරම. හා ඔය ඇත්තම මේ කොණ්ඩඤ්ඤ හාමුදුරුව මේ මහා කල්පයක් පුරා ප්‍රාර්ථනා කරගෙන ආ මේ පළවෙනි ශාස්ත්‍රය වෙන්න. ඔව් අදිරු බුදුරජාන් වහන්සේගේ ශාසනවල ප්‍රතිමෙන්ම ඒ බුදුරජාන් වහන්සේ ධර්ම දේශනා කරද්දී පළමුවෙන්ම මනහත් සාක වෙන පරිණතා කරගෙන ආපු කෙනෙක් හිතන්න එපා අහම්බෙන් ආලාර කාලාම සතියේ කලින් මිය ගියා කියලා. හිතන්න එපා අහම්බෙන් උදතරම් බුද්ධ කලින් දැස්සේ මිය ගියා කියලා. ඒ සියල්ලම හයින් වෙලා මේ තියෙම සුදුසු කෙනා ගැටෙන්ට එන්න තමයි මේ ආවේ. ඔව් පළවෙනි සාකේ විදිහට ධර්ම අවබෝධය කරලා සෝවන් වුණා. බුදුන් සනාහ කරනවා අඤ්ඤාසවත බෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසවත බෝ කොණ්ඩඤ්ඤෝ. කොණ්ඩඤ්ඤ දැනගත්තා කොණ්ඩඤ්ඤ කවබෝධ වුණා කියලා බුදුහාඳුරෝ උදම් වාක්‍යයක් ප්‍රකාශ කළා. පින්තුනි මේ බුදුරජාණන් වහන්සේ පුරා සාරාංශයේ කාර්යක්ෂයක් පෙරම් පිරුවේ තමන් වහන්සේ සම්බුද්ධත්ව පත්තන විතරක් නෙවෙයි ඒ අවබෝධය තුළින් තවත් ලෝකයක් ගොඩගන්නයි මේ. අන්නේ ගොඩගන්න යන ගමනේදී සමාරම්භක පියවරේදී පළවෙනි ප්‍රතිඵල නෙලාගත් අවස්ථාවේ උන්වහන්සේ ඉතාම අහිංසක විදියට මේ සතුටක් දුක්ඛ වෙන අවස්ථාව තමන්ගේ මේ ප්‍රතිඵලයේ තමන්ගේ උත්සාහයේ ප්‍රතිඵල මාර්ගඵල ගන්න අවස්ථාව. ඒ නිසා කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ සනා කළා අඤ්ඤා කොණ්ඩඤ්ඤාත්තේව නාමනකොසි කියලා. අඤ්ඤා කියන දැනගත්ත පළමුම දැනගත්ත කෙනා විදියට උඩ අඤ්ඤා කොණ්ඩඤ්ඤයන් කියලා සඳහන් කළා. පළමුවෙන්ම ඔහු සුවන් වරපත් වුණා. සක්කාය දිට්ඨි විදිකිච්ඡා කියලා මේ පරමාර්ථ කියලා මෙන්න මේ සංයෝජන ධර්ම තුන සපුරාම දුරන විදියට නිස්සන්න පංචකයේ සමුදය පිටන් සම්පූර්ණ ආරෝපණය පහළවෙනවා. ඊළඟට දෙවෙනි අවස්ථාවට යන කලින් මේ කොණ්ඩඤ්ඤ හාමුදුරන්ට බුදුහාම සඳහන් කළා හේත දෙක්කෝ කියලා. මහණෙන්න කියලා සඳහන් කළා තමයි සුරත දෙක් කළා. ඒක තමයි ඔහුගේ මානව සමදාවුනේ. කොහොම කලින්ම සෝවාන් වෙලා ඔහු පිසුත්ට පත් වුණා. ඇත්තම පස්සක මානුන් දකිනකොටම පංචවංගී වික්කු කියලා ආමන්ත්‍රණය කරලා තියෙන්නේ. ඔවුන් මහනරේ ඉන්නේ නැහැ බුදුහාරණේ පැවිදිලි ගියා නෙමෙයි. නමුත් ඒ සම්ප්‍රදාය තුළ පැවිදි වෙලා හිටියට ඒ නාමයෙන් බුදුහාම විවාහ කළා කියලා. හැබැයි මේ සම්බුද්ධ ශාසනය ප්‍රතු ඇතුළත් කරගත්තා විධිමත් විදියට මේ හේ වික්කු භාවයෙන් උප සම්බදා ප්‍රදානය කරනවා. දෙවනි වතාවට වප්පබද්ධිය කියන දෙනමට ඊට පස්සේ ධර්ම දේශනා කරන අය කරුණු ගන්න යමරි විස්තර කරනවා. ආයෙ ඉස්තර කරනකොට ඒ දෙන්නා ඊට පස්සේ දෙවෙනි දෙන්නා ඊට පස්සේ සෝවන් බවට පත් වෙනවා. ඒ දෙන්නා දෙන්නම නැවත මහණෙන්න සම්බදා කරනවා. හේත වික්කෝ කියලා වප්පබද්ධිය දෙනම ඔබ සම්බදා කරනවා. ඊළඟ පියවරේදී මහා නාමස්සේ කියන ඊළඟ දෙනමට බණ කියලා උන්වහන්සේලා දෙනම සෝවන් බවට පත් වුණා. ඊට පස්සේ උන්වහන්සේලා දෙනමත් වෙනවා ඊට පස්සේ සම්බුද්ධකේ. දැන් සෝවන් වෙච්ච පස්සේ කියලා මේ සම්බුද්ධ ශාසනයේ මේ පස්නමට ඊට පස්සේ බුදුහාමුදුරෝ අපි සඳහන් කරන විදිහට පංචවර්ගීය සූත්‍රය නැත්නම් අනන්ත ලක්ෂණ සූත්‍රය කියලා සමහර අවස්ථාවල මේක වෙන් කරලා තියෙන මේ කොටස. නමුත් මහාවග්ග පාළියේ මේක එකටම තියෙනවා. එතෙන්දී බුදුහාමුදුරෝ කියනවා මහණෙනි රූපේ නිත්‍ය දහිත දෙකේ අහනවා. නැ රූපේ අනත්තයි කියලා කියනවා. රූපේ අනාත්ම උදය අනාත්ම උදය ඒ තමන් කැමති විදිහට තමන්ට පාලනය කරන්න බෑ නේද කියලා. අනාත්ම ස්වභාවයේදී ලක්ෂණය මේක. ඊළඟට වේදනා සංඥා සංඛාර විඥාන කියලා මෙන්න මේ පහ ගැන බුදුහාමුදුරෝ අනාත්ම ලක්ෂණයෙන් ධර්ම දේශනා කරනවා. මේක අනාත්මයි කියලා. අනාත්මයි කියන්නේ තමන්ගේ පාලනයේ යටතේ තියාගන්න බෑ කියන කාරණේ. යමක් ආත්ම නම් තමන් කැමති විදිහට ඒක පාලනය කරන්න පුළුවන් වෙනවා. නමුත් අනාත්ම දේකින ලක්ෂණය තමයි තමන්ට මේ රූපය පාලනය කරන්න බෑ තමන් කැමති විදිහට. තමන්ට කැම්බීම ටිකක් දින පොඩ්ඩක් වාඩි කරවල කියන පුළුවන්. නමුත් මේක වයසට යනකොට, ලෙඩ වෙනකොට, මරණයට පත් වෙනකොට තමන් කැමති විදිහට මේක තියන්න බෑ. මේක තමයි ලක්ෂණය. ඒතර බුදුදහමෙන් කියන්නේ මොකද්ද? අනාත්ම දේ ආත්ම කිරීමල කරන්නේ නැහැ. අනාත්ම දේ යථාර්ථයේ තේරුම් ගන්න මනස හුරු කරගන්න. අපි රබර් බෝලයක් වතුරට දානකොට වතුර යට යන්න කියලා ප්‍රාර්ථනා කරලා හතර පැත්තට වැඳලා දානවා වතුරට. යට යනවද ඒක? ඒක යට යන්නේ නැහැ. ඒක යට නොගියම අපි ඇඳුමට වැඩක් නැහැ. මේ හතර වන් දෙකක් කරන බිදු ඒක යට ගියේ නැහැ කියලා. දැන් අපි ගන්න දේවලුත් එහෙම තමයි නේද? දෙඩ වෙන්නේ පාමන්නයටපත් වෙන්නේ පාගිලා අපි කියනවා. කීවට අනාත්ම දෙයක ස්වභාවයයික. ඒත් අපිට තියෙන්නේ අන්නේ තත්ත්වයටපත් වෙනකොට ඒක යථාර්ථය පසක් කරලා තමන්ගේ අත්දැකීම් දෙක කරන විදිහට තමන්ගේ ඇතුළේ පැත්තට ආරක්ෂාව දාගන්න එක තමයි කරන්නේ. එතකොට මෙන්න මේ වගේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහේ තියෙන අනාත්මතාවය විස්තර කළා. ඊළඟ බුදුහාර සඳහන් කරන මේ අනිත්‍යයි. මේ පහම අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ කැඩෙන විදිනින්දම නෙවෙයි. අනිත්‍යයි කියන්නේ මේ අත්දැකීම ලැබෙන ඒ මොහොතේ. හේතු දෙක එකතු වෙච්ච තැනක ලැබෙන අත්දැකීමක් මේක. හේතු නැතිනම් මේක දෙන්න දෙයක්. ඒ අනිත්‍ය නිසා මේක දුකයි කියලා අනිත්‍ය දුක දෙයක් විස්තර කළා. අන්න ඒ දෙය අනිත්‍ය දුක නම් හේදී අනාත්ම නම් ඒකේතං මම ඒක මගේ කියලා ගන්න බෑ. ඒසෝහමස්මි ඒක මම වෙමි කියලා ගන්න බෑ. ඒකම් මේ ආත්මය ඒක මගේ ආත්මය කියලා ගන්න බෑ. නේතං මම නේසෝහමස්මි නමේසෝත්ත ඒක මගේ නෙවෙයි ඒක මම නොදෙමි ඒක මගේ ආත්මය නොවේවි කියලා නොවේ කියලා එයා අවබෝධයෙන්පත් වෙනවා. මෙන්න මේ ස්කන්ධ පංචකයේ ත්‍රිලක්ෂණයෙන් බණ කියනකොට මේ පස් දෙනහමක විට සම්පූර්ණයෙන්ම කෙලෙස් වලින් නිදහස් වෙලා ඒ පස් දෙනාම ප්‍රායභාවයටපත් වෙනවා. මේක පින්නතුනි ධම්මචක්ක සූත්‍රයේ දැන් අපි විවරණය කරපොසේ ප්‍රායභාවයටපත් වෙන කතාව නෑත්තේ. ඒක තියෙන්නේ මහාවග පාළිය සහ පස්ස සූත්‍රයක් වෙන් කරලා තියෙන කොට සයිට්වත් කළා පංචවර්ගීය සූත්‍රයෙන් නැත්නම් අනන්ත ලක්ෂණ සූත්‍රය කියලා සමහර තැන්වල විස්තර වෙනවා. පින්නතුනි මෙන්න මේ දේශනාව තමයි අද දින ඇසළ කුණ පොබදිනේක බුදුරජාණන් වහන්සේ ලෝකේ දේශනා කරපු ප්‍රධාන අනුශාසනාවයි. හැබැයි මේ අනුශාසනාව පස්චමාරුට මෙහෙම දේශනා කරාට චතුරාර්ය සත්‍ය මේ ප්‍රධාන දේ වුණාට හැම දෙනාටම මේක මෙහෙම සමානව දේශනා කළේ නැහැ. එක එක අයට තේරෙන පරයය වලින් එක එක අයගේ බුද්ධිමය ස්වභාවය අනුව බුදුහාඳුර වෙනස් වෙනස් විදිහට දේශනා කළා කියලා. සමහර කෙනෙකුට ඊටාම කෙටියෙන් දේශනා කළා තියෙනවා. සමහර කෙනෙකුට ටිකක් මඩවත් විස්තර කළා තියෙනවා. සමහරට වාදිග සූත්‍ර වශයෙන් දේශනා කළා තියෙනවා. හැබැයි මෙතනදී මේ කොමන දේශනාවක් කළත් මේකේ හරය තමයි දුකේ නිදහස් වීමේ මාර්ගය කියලා කියන්නේ මොකද්ද? මේ පංචබාහස්කන්ධයේ සමුදේ වැලක් දකින්නට ඕන. වෙනත් විදිහකින් කියනවා නම් රූප කියන දෙක, සිත කය කියන දෙක හැම මොහොතෙම ඇති වෙලා නිරුද්ධ වෙන දෙයක් කියලා තමන් දකින්න. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද පින්නතුනි? අපේ කිසියම් දෙයක් කිසියම් ඉන්ද්‍රියකින් අත්දැකීමක් ලැබුවනම් දරුවෙක් කියලා හරි, සින්දුවක් කියලා හරි, කෑමක් කියලා හරි, ඇඳක් කියලා හරි, ගෙදරක් කියලා හරි, වාහනයක් කියලා හරි, මිය ගිහපු අම්මා කියලා හරි, ඉදිරියට හමු වෙන්න ඉන්න යාළුවෙක් කියලා හරි, දිව්‍ය ලෝකේ දෙවියෙක් කියලා හරි, කුමන අත්දැකීමක් පිළිබඳව හෝ තමන් දැක්කනම්, දකිනවනම්, අහනවනම්, ගඳ සුවඳ දකිනවනම්, ශබ්දයක් අහනවනම්, රස දැනෙනවනම්, ස්පර්ශය විඳිනවනම්, හිතනවනම්, මේ කුමක් කළත් වෙනතුනේ මොකද්ද වෙන්නේ? මේ පහ පංච උපාදානස්කන්ධය පෙරපසු නොවී එක ගෲප් වෙනක් හටගන්නවා. දැන් ගෙදර මතක් කරනකොට එකක් ඇති වුණා, එතරම් නැති වුණා. දරුවෝ මතක් කරනකොට එකක් ඇති වුණා, නැති වුණා. රස්තාව මතක් කරනකොට හැම වෙලාවෙම වෙනතුන වේගයෙන් මේක හටගන්න නිරුදන ස්වභාවය තියෙනවා. එතකොට මෙන්න මේක පිළිබඳව අවබෝධය සපුරාම පුළුල් විදියට හිත පතුරවා ගන්න තමයි අපි වඩන්නේ. මොකද්ද? සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ වඩනකොට තමන්ගේ කය ගැන තමන් හිත සිහියෙන් එන උත්සාහ කරනවා. කය ගැන විතරක් නෙවෙයි, ඊට පස්සේ තමන්ට ලැබෙන සැප දුක් උපේක්ෂා දි වේදනා ගැන තමන් හිත සිහියෙන් ඉන්න මේකේ තනිකරම බලනවා. ඊට පස්සේ හිත ගැන චිත්තානුපස්සනා විදියට හිතගෙන ඇතිවීම නිරුදිනම තමන් දකිනවා. ධම්මානුපස්සනාවේදී සංඥා සංස්කාර දෙකේ හට ගැනීම නිරුදිනම දකිනවා. මෙන්න මේ යන ගමනේදී පිටු තුනේ පළවෙනි පියවර තමයි කායනුපස්සනාව කියලා කියන්නේ. පුළුවන් තරම් කයින් කරන දේවල් සිහියෙන් කරන්න බලන්න. කලබලයට කරන්න එපා. යම් වැඩක් කරනවා නම් කරන වෙලාවෙහි සම්පූර්ණ අවධානයෙන් කරන්න. සම්පූර්ණ සතුටෙන් කරන්න. පින්නතුනේ අපිට වර්ධින දැනක් තමයි අපි හිතන්නේ යම් කිසි වැඩක් කළා ඉවරවට පස්සේ සතුට තියෙන කියලානේ. අපි ඒ නිසා තමයි ඉක්මනටම කරන්නේ. ඊළඟ වැඩේට ගිහිල්ලත් මේකත් ඉවර කරන්න හරිය කලබලයක් අපට. පින්නතුනේ ජීවිතේ සතුට තියෙන්නේ වර්තමාන මොහොතේ යමක් සතුටින්ම කිරීමත් එක්ක. ඒ නිසා යමක් ඉක්මනට කරන්න කලබල වෙන්නේපා. දරුවෙක් කුඩා කාලේ ඉන්නවා නම් ඉක්මනටම දරුවෝ ලොකු කරන්න මාසිය නෙපා. දරුවෝ හිමින් වැඩෙන තරමට හොඳයි. වැඩිපුර කාලයක් ගෙදර ඉන්නවා දරුවනේ. ඉක්මනට ලොකු මාසනොත් ඉක්මනට ගෙදරින් ඉවත් වෙනවා දරුවෝ. පින්නතුනේ හැම දෙයකින් මෙහෙම තමයි. තමන් ඉක්මනට වැඩ කරා කියන්නේ එහෙනම් ඉක්මනට කාලය යවන්නේ තමන් කැමති. එහෙනම් ඉක්මනින් මනස රෝගනොත් පිට වෙන්නේ බලාපොරොත්තු වෙන එක නෙමෙයි කියන්නේ. එනිසා දිනුතුනි කරන දේවල් පුළුවන් තරම් සිහියෙන් කරන්න බලන්න. සිහියෙන් කිරීමත් එක්කම ඒ කරන මොහොතේ වර්තමාන මොහොතේ ඒ වැඩේ කිරීමත් එක්ක වැඩේ කිරීම තුළින් සතුටක් දැනෙන්න. Taman කෑමක් වෙනවා නම්, gedara පිරිසිදු කරනවා නම්, දරුවන්ට සැලකනවා නම්, පන්සලක වැඩක් කරනවා නම්, කුමන මොහොතයක් කරනවා නම් ඒ කරන මොහොත ගැන සතුටෙන් කරන්න. ඒ වගේම ශරීරය ගැන නිතර සිහියෙන් පවත්වා ගන්න තමන්ගේ සතුට තමන්ගේ මානසික සතුට දිනනවා කියලා බලන පළවෙනි කලගුණ තමයි තමන්ගේ කය ප්‍රසන්න වෙනවා. තමන් කරන දේවල් වල කලබල ගැටි අඩු වෙනවා එන්නේ. කය ඊටාම සෞම්‍ය වෙනවා. කය ඊටාම සැහැල්ලු වෙනවා. කයිතාව ප්‍රසන්න දෙයක් වටපත් වෙනවා. ඒ වගේම තමන් බාහිරට ප්‍රතිචාර දක්වන වේගය අඩු කරන්නට ඕන. කෙනෙක්ගේ කතා කරනකොට හරි, උත්තර දෙනකොට හරි, කෑම කනකොට හරි, නැත්නම් යමක් කෙනෙක්ගේ අඩුපාඩුවකදී තමන් හටියුතු කරන්නේ හැටි හරි, මෙන්න මේ දෙයකින් තමන් බාහිරට රෙස්පොන්ස් ගන්න ගතිය පුළුවන් තරම් හෙමින් කරන්නට ඕන. මෙන්න මේ දෙක පින්නතුනේ සිහියෙන් වැඩ කරමින් ශරීරය බොහොම ප්‍රසන්නව පවත්වා ගැනීමත් බාහිරට ප්‍රතිචාර දැක්වීමේදී හැකිතාව දුරට සිහියෙන් ඒ ගැන සංවේදීව ක්‍රියා කිරීමත් මේ ධර්ම මාර්ගයේ තමන්ගේ සාර්ථකත්වයේ ආරම්භයේදීම බලන ප්‍රධානම ලක්ෂණ දෙකක්. ඒ වගේම පින්තුනි කර්මීමේක සූත්‍රයේ ලක්ෂණ පුරාංකයන් දරට තමන්ගේ ජීවිතයේ දිනු කරගන්න. සම්පෝ ගුණෝජ සෝජෝජ කියන කරුණ ටික පුරාංකයන් දිනු කරගන්න බලන්නේ ඒක නිවනට ඍජුව හේතු වෙන කාරණා. තවත් විදිහකට ගත්තොත් පින්තුනි මංගල සූත්‍රයන කරුණ 38 පුරුවන් නම් ඒක පිළිවෙලට ලියාගෙන දිනපතා මේ කරුණ වැඩිපුර සංඛ්‍යාව කරන්න බලන්න. ඒත් එක තමන්ගේ ජීවිතයේ නිරෝගී භාවය, දිගාසිරි බව, සතුට, කල්‍යාණ මිත්‍රයන්, ධර්මය මේ වාග්යව තමයි ජීවිතේ ලැබෙනවා. සම්මතා තිනුනන් කාලකේත ඥානින සහයකේමත් කරන්න. නිකන් සැලකේ නෙමෙයි පිටුනේ ධර්මයෙන් සහකරන්න. සාමාන්‍ය කෑම බීම කියන්නේ ඇඳුම් වැරදුම්කින් නෙමෙයි. කෙනෙකුට කරන හොඳම සැලකිල්ල තමයි ධර්මයෙන් සලකන්න බලක් ආන සලස්සන්න. හොඳ පොතක් පතක් සමුරොත් කියවන්න දෙන්න. නිකන් කියවන්න තමයි දෙන ඩොලර් 100ක් හරි දෙල කියවන්න කියන. බණක් අහන්න කියන. මේ බණ ඇහුවොත් මේ ගන්න දෙන්න කියලා එහෙමයි කරවන කමන්නේ. මුලදී ඔබ දීන ආපුව දුන්නට පස්සේ ඒවත් එකම ඔබට දෙයි ධර්මයේ තේරෙනකොට. පින්තුනි එහෙම හරේ තමන් ඉන්න ඇයට පුළුවන් තරම් ධර්මයේ මුදව කරන ධර්මමාර්ගයේ ඉදිරියට යන්නේ ප්‍රධානම දෙයක් තමයි ධර්මමාර්ගයේ අනිත් ඉන්න ඇයට පුළුවන් තරම් මුදව කරන්න. ඒක තමයි මේ ධර්මමාර්ගයේ ඉදිරිය යන තියෙන ප්‍රධානතම වාසිය. ඒක අතපසු කරගන්න එපා. ඒ නිසා තමන් විතරක් පුද කරාම යන ගමනක් නෙවෙයි අනිත් ඇයට පුළුවන් තරම් ධර්මයේ මුදව කරන්න. ඒක ඉතාම වැදගත් දෙයක්. ඒතරක් නෙවෙයි නතුනි මේ ධර්ම මාර්ගයේ තුල නිතරම ධර්මයේ හරයම තේරුම් ගන්න උත්සාහ කරන්න. මොකද මොබා දුර ගමනක් ආපු අය අධ්‍යාපනික වශයෙන් වෘත්තීය වශයෙන් විතරක් නෙවෙයි ගුවන් පෑ ගානිනුත් බොහොම දුරක් ආපු අය ඔබ නේද හසනේ දවසක් ඉඳලා ආපු අය. පින්නතුනි ඔබ ධර්මයේ තුල නිදහස වෙනකොට ධර්මයේ තුල තියෙන ගැඹුරම වටිනාම කරුණ ඉතාම නිවැරදි විදිහට තේරුම් ගන්න උත්සාහ කරන්න. පින්නතුනි ධර්මයේ නාමයේ හද විවිධ කාරණා සාකච්ඡා වෙන බොහෝ විට පුද්ගලගේ පුද්ගලික අත්දැකීම් සාකච්ඡා වෙනවා. අපිට පින්නතුනි කෙනෙක්ගේ පුද්ගලික අත්දැකීමක් විතරක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපට යම්කිසි දෙයක් ධර්මයේ නාමයෙන් ඇහෙනකොට ඒ ඇහෙන දේ අපේ ජීවිත අත්දැකීමට එක සම්බන්ධ වෙනවා. අන්න එහෙනම් තමයි නියම ධර්මයක් වෙන්නේ. ඒ වගේම බුදුහාම දේශනා කරපෝ රාග විනය, ද්වේෂ විනය, මෝහ විනය දෙක සම්බන්ධ වෙනවා. රාගයේ, ද්වේෂයේ, මෝහයෙන් දුර වෙනවා අපි. දැන් අර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් සඳහන් කරන සුදස්සම් ස්වාමීන් වහන්සේ ධර්මයේ අහනමයි කෙනෙක් හරියට සාස්ත්‍රයක් අහන වගේ වැඩක් කියලා. හැයි එහෙම කියන්නේ දැන් අපි සාත්‍රයක් අහන්න ගියාම ඒ සාත්‍රයේ කියන කෙනාගේ පුද්ගලිකව දේවල් කිව්වොත් අපට අදාළ නැහැ. අපි සාත්‍රයක් අහන්න ගියාම අපේ විස්තර කියන්න ඕනනේ. අපේ ගෙදර කොතනද? ගෙදර දොර කොතනද? මොනවද හොරකම් කළේ? අද කොහේ ඉඳලා දාලේ? ගෙදර දොරටුව තියෙන්නේ නැගෙනහිරද බස්නාහිරද? අන්න එහෙම කිව්වොත් තමයි අපිට විශ්වාසනීයත්වයක් ඇති වෙන්නේ. අන්නේ වගේ වෙන තියෙන ධර්මයේ කියනකොට අපට දැනෙන්න ඕන මේ කියන්නේ අපේම ජීවිත රටාව කියලා. අපට දුක ඇති වෙනවා නම් කොහොමද ඇති වෙන්නේ? අපට දුක ඇති වෙන්නේ අපි ඇහෙන් දැකපු රූපයක් අතීත අත්දැකීමක් සිහි කරනකොට අපට හිතෙන එක දැන් ඉන්නම තියෙන දෙයක් කියලා. ඒකයි අපට දුක හටගන්නේ. අපි කණෙන් අහපු දෙයක් කවුරු හරි බැනපු දෙයක් මතක් වෙනකොට අපට තරහ යන්නේ නැහැ. අපට මතක් වෙනකොටම හිතන එක තාම බැනු මෙහෙම තියෙන්නේ කියලා. ඒ තරක් නෙවෙයි බැනපු කෙනාට අපි කයිටි කරලා තියෙන්නේ. අහවලා තමයි මට බැන්නේ කියලා දැන් මතක තියාගෙන ඉන්නේ. පින්නතුනි ඒ කෙනාගෙන් සම්බේ නිකුත් වුණාට ඒ සම්බේ පුද්ගලයිදි නෑ. ඒ සම්බේ ඒ පුද්ගලයිදි නෑ. ඒ සම්බේ මගේ කන්ටයිදි නෑ. ඒ සම්බේ විඤ්ඤාණයිදි නෑ. ඒ වගේම මේ බැනපු සම්බේ දැන් ඇත්තේ නෑ. ඒ නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් කියලා අපි අරගෙන පින්නතුනි කොයි තරම්නම් මානසික දුක් විඳිනවද? පින්නතුනි රෝගේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ මේ දුක අපට විඳින නෙවෙයි. ඒ විතරක් නෙවෙයි පින්නතුනි. අපේ ළඟම ඥාතියෙක් අපෙන් වෙන් වෙනකොට දුක හට ගන්නවා. ඇයි දුක හට ගන්නෙ? ඒ කෙනා ජීවිතේ සලකපු දේවල් අපට ඔක්කොම මතක් වෙනවා. ඒත් මේ මතක් වෙන සිද්ධියදී පින්නතුනි ඒ සිද්ධිය ටික ඔක්කොම නිරුද්ධ වෙන්නේ ඉවරයි. දැන් අපේ අම්මා මේ යනකොට ඇතැමට අම්මා මට මෙහෙම කියලා දුන්න මාගේ ඉස්කෝලේ කන්නේ මගේ පොන්නේ පිරුවේ මෙහෙමයි හැන්දේවි මෙහෙමයි කියලා අර අතීතේ නිරුද්ධ ඔක්කොම ටිකත් මතක් කර කර තමයි හඳන්නේ. ඒ කිසිම දෙයක් පින්නතුනි මේ මොහොතේ නැහැ. ඒ සියලුම නිරුද්ධ වෙච්ච දේවල් අපි ඇති දෙයක් විදිහට නැවත මානසිකව අරගෙන තමයි දැන් මේ දුක් විඳින්නේ. ඇතැමිට මේ අපි අඬන මොහොතේ අම්මා දිවි ලෝකෙ ඉපදලා ඇතැමිට දිවි විමානකින්දගෙන අපි දිහා බලාගෙන ඉන්නවා. අපේ අම්මගේ ශරීරය බලාගෙන අනේ අම්මේ මාව දාලියන්නේ කො කියලා අහනවා. අර අපි හන්දෑමට ඉඳගෙන. පිනොතින් බලන දුක හටගන්නේදී ඇත්තටම අපි මේක කලින්ම දැනගත්තනම් අපි අපේ අම්මා අපෙන් සමුගන්න කලින් අපි උඹා අම්මට උදව් කරනවා. අපේ අම්මට මේ ආත්මය අම්මට විතරක් නෙවෙයි පිනොතින්. අපි ඇත්තටම කෘතඥ වෙනවා නෝ කොයි අම්මටද? මේක කලින් හිටිය අම්මලාට. මේ ආත්ම භාවයේ අම්මගේ කුසියට පිළිසඳ ගන්නකොට අපි රෙඩිමේඩ් ඔක්කොම 80% විතරම ගියාත්ම අම්මලා හිත හදලා දීලා තියෙනවා. අපි මෙන් දෙන්න ඕනේ ගියාත්ම වලේ තියෙන අම්මලාට. මේ ආත්මය අම්මේ අපට පොඩි පොඩි දේ ඇකලේ. පින්නතේ නිසා අපි වඩාම බුද්ධිමත් නම් අපි ධර්මය දන්නව නම් අපි මේ ආත්මය අම්මට තාත්තට විතරක් නෙමෙයි අපි උදව් කරන්නේ. අපි අතේ ආත්ම භාවයේ අම්මලට තින් වැඩෙන විදිහට අපි සිල්වත් වෙනවා, දන් දෙනවා, සමාධි දර්ශනා භාවනා කරනවා, අනිත් පැත්තට සැලකෙනවා අපි මේ කරනවා. එනිසා මේ කරුණු ටිකක් අපි පින්නතුනේ කරණිමෙත සූත්‍රය, මංගල සූත්‍රය, මේ වගේ කරුණු වල කරුණු හැකිතා ජීවිතය සම්පූර්ණ කරගන්න උත්සාහ කරන්නේ. ඒ අතර තමයි වැඩි ආරක්ෂා කරනවා නම් ඒවත් කරන්න. ඒක එකපාර අත්හරින්න එපා. තමන් අත්හරින්න ඕන ඊට වඩා දහමක් තමන් ඉස්සාර වෙනකොට. ඇත්තටම කියන තේ ඉබේ අත්හරින්න නෙවෙයි. තමන් ඒව අත්හැරෙන වේවා. එහෙම නැතුවත් හැරියොත් දෙන්නේ ඊට වඩා ලොකු දෙයක් ධර්මෙන් නොලබනවා. ඒ තමන්ට දුක හිතෙනවා. අනේ මේ කච්චරිය රස්සාව ගන්න රස්සයන් පඩියක් හරි ගන්න තිබුණා. දැන් මේක නිකන් කාලය යනවා කියලා හිතන සමහර අය. එහෙමත් නොවෙන තමන් බුද්ධිමත් වෙන්න ඕන. ඒ නිසා තමන් දැනට දෙයක් කරනවා නම් ඒව කරමින් ටිකෙන් ටික තමයි ධහමට එන්නට ඕන. එතකොට තමන්ගේ ගමන ඉස්සාවරයි. තමන් ඒ දේ අත්හරිනකොට තමන් ඊට වඩා දෙයක් තුල තමන් සිත පිළිටවාගෙන දක්ෂ වෙනවා. එහෙමනම් තමන්ගේ දර්ශනය, තමන්ගේ සම්මාදිටිය ඉහළම මට්ටමක තමන් තියාගන්න ඕන. එහෙම වුණොත් තමයි තමන් සාර්ථක වෙන්නේ. ඒ වගේම පින්වතුනි ධර්මය අපි නිතර සඳහන් කරන කාරණේ මුලින්ම සඳහන් කළා ධර්මයේ කේන්ද්‍රස්ථානය දුකේ මූලික පදනම තමයි මේ සංකීර්ණ පංච ප්‍රාණ සංදා දුක කියන කාරණය. මේ ස්කන්ධ පංචකයේ සමුදේ වැ නොදන්නා කම නිසා ස්කන්ධ පංචකයේ පංච උපාදාන ස්කන්ධයක් බවට පත් වෙනවා. ස්කන්ධ පංචකයේ කියන්නේ සාමාන්‍ය ස්වභාවය. ඒ ස්වභාවය නොදැන ගත්තොත් ඒ ස්කන්ධ පංචකයේ පංච උපාදාන ස්කන්ධය බවට පත් වෙනා දුකට හේතුවක් බවට පත් වෙනවා. දැන් මේ බලන මේ යථාර්ථය නොදැන ගත්තොත් අපි මේකට ආශා කරන්න කෙලවෙනවා. අපි ඇත්තෙන් දකින රූපයේ යථාර්ථය නොදැන ගත්තොත් මේක එන්නේ වර්ණ රූපේ නේද කියලා නොදැන ගත්තොත් යා බය සතර මහා භූත රූපෙට ඇවිලා රාගින් දේශයෙන් තමන් වෙලා ගන්නවා. එහෙම නොවන්න නම් තමන් හැකිතාම් දුරට අනිත්‍යය මෙනෙහි කරමින් ස්කන්ධ පංචකයේ සමුදය වැය පුළුවන් තරම් මෙනෙහි කරන්න ඕනේ. ඒ තමයි බුදුහාමර දේශනා කරන්නේ පෘථග්ජන කෙනාට සේක වෙන්න. ඒ කියන්නේ සෝවාහදී මාර්ගවලට පත් වෙන්න, සේක පුද්ගලයාට අසේක වෙන්න, රහත් භවයට පත් වෙන්න. අසේක පුද්ගලයාට පිරිනවන තෙක් සුවදාය වාසය කරන්න මම දේශනා කරන්නේ එකම ප්‍රතිපදාවය කියලා. මොකක්ද ඒකම ප්‍රතිපදාව? මේ රූප ආදී ස්කන්ධ පංචකයේ සමුදය, වැය, අස්හාද ආදී නම නිස්සරණ බලන්න කියලා. මේ පහ හැම මොහොතේම හට ගන්නවා, නිරුද්ධ වෙනවා. මේකේ ආස්වාදයක් තියෙනවා. ආස්වාදෙ දිගට තියාගන්න බැහැ. මේක ආදීනියක් තියෙනවා. ඒ නිසා මේක නික්මෙන්න ඕන කියලා මෙන්න මේ පස් ආකාරයට පුළුවන් තරම් බලන වේලාව වැඩි කරන්න. ඒ බලන වේලාවට හිත තියන අමාරු නම් හිත තැම්පත් වෙන මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාදී භාවනා කළ හිත තැම්පත් කරන වේලාව වැඩි කරගන්න. ඒකත් අමාරු නම් ඒ කියන්නේ තමන්ගේ කය වචනේ සංවරය අඩුයි කියන එක. එහෙනම් ඒකත් සංවර කරගන්න. ඒකත් අඩු වෙනම් ඒ කියන්නේ තමන් ඉන්ද්‍රිය සංවරය මදි කියන එක. එහෙනම් ඇත්ත කනනාසාදී ඉන්ද්‍රිය සංවර කරගන්න. ඒත් මදි වෙනම් අමාරු නම් ඒ කියන්නේ තමන් නිදා ගන්න වැඩි, එක කෑම ගන්න වැඩි, ඒ වැටත් පාන වෙනවා. මේ හැම දෙයක්ම කියනොත් මේ කෙනෙකුට සම්බන්ධ වෙන්නේ. ඒ නිසා බුද්ධිමත් මිනිසෙකු විසින් මේ ලෝකේ ළමන ඉන්න මාධ්‍යමනේ තමයි දුකේ හට ගැනීම හා නිරුද්ධ වීම පිළිබඳව අධ්‍යාපනය එවත් මේ ස්කන්ධ පංචකයේ පිළිබඳව දැනුම වැඩි කරගන්න. අභිධර්ම පිටකයේ ධම්ම සංගිණී සහ විභංග කියන පොත් දෙක පිළිතුරේ පුළුවන් තරම් කියවන බලන්න තමයි තේරෙන භාෂාවකින්. විභංගස්කරණයයි ධම්ම සංගිණී ප්‍රකරණයයි කියන ගාථ දෙක. ඔබ අභිධර්ම ඉගෙන ගන්න කැමති නම් මේ ග්‍රන්ථ දෙක ඉගෙන ගන්න. අනිත් පොත් පස්සේ බලන්න. තිනුදින මේ ග්‍රන්ථ දෙකෙන්ම කියන්නේ මොකක්ද? මේ ස්කන්ධ පංචකයේ ස්වභාවය තමයි කියන්නේ. රූපය කොහොමද? රූපේ පිළිවදව දාන්න පුළුවන් විවිධ න්‍යාය වලින් වෙනතන කියනවා. කිය කිය කිය කිය අපට මේක ප්‍රකට කරගන්න අපට හැම පැත්තෙම උපදෙස් දෙනවා. අන්න ඒක ප්‍රකට වෙන්න වෙන මොකද වෙන්නේ පින්නදින අනිත් පැත්තෙන් අවිද්‍යාවයි භව සංහාවයි තමන්ගේ ළඟ අඩු වෙනවා. අවිද්‍යාව කියන්නේ මෝහය, භව සංහාව කියන්නේ මෝහය නිසා භවයට පිනැලුම ටිකෙන් ටික තමන්ගේ අඩු වෙනවා. ඒ අඩු වෙන තරමට අනිත් පැත්තෙන් පින්නද තමන් උස්සාන්ත වෙනවා සමථ දර්ශනා භාවනා දෙක දිනු කරගන්න. දිනපතාම තමන් සමථ භාවනා වඩන වේලාව වැඩි කරගන්න. වාඩි වෙනකොට අමාරු නැහැ ටිකක් සක්මන් කරන්න. අඩි 10ක් හරි කමන්නේ තියෙන ඉඩක් වෙන් කරගෙන තමන්ගේ කාමරේ හරි කමන්නේ අඩි 5ක් 10ක් හරි කමන්නේ බුදුහාඳුර ගැන සිහි කරමින් බුද්ධානුස්සතිය මෛත්‍රිය ආදී ත්‍යාගික සමථාන සිහි කරමින් විනාඩි 5ක් 10ක් සක්මන් කරන්න. ගෙවෙන හැම මොහොතක්ම වෙනුවෙන් අපේ කාමරේ ගත මනස ලෝකයක දවසක් කල්පයකට වඩා වටිනවා මේ බුද්ධෝත්පාද කාලේ. ඒ නිසා තත්පරයක් වෙනුවෙන් අපට යවන්න එපා. මේ යමුනිසන් සම්පත්තිය මේසන් සම්පත්තිය නිකන්නේ අපිට ලැබුණේ අපි සතර භාග පින්කල්නවා ප්‍රාර්ථනා කළා. ඒ නිසා මේසන් සම්පත්තියේ දුර්ලභ භාග්‍ය සම්පන්න අවස්ථාව අහිමි කරගන්න දෙන්න එපා. හැකිතා සමථ දර්ශනා භාවනා කරන වේලාව වැඩි කරගන්න. වැඩි කරන ගන්න තරමට පින්නදී අපිට මොකද වෙන්නේ? අපේ විඥාන මුක්තිය අපේ දින වෙනවා. විද්‍යාව කියන්නේ නුවණ දින වෙනවා. ඒ තරමට අපි දුකෙන් නිදහස් වෙනවා. බාහ්‍ය රූප ආදී දුක හිත වැට ගන්න ගැටි අඩු වෙනවා. ඒ කියන්නේ බාහ්‍ය පුද්ගලයන්ටවත් ද්‍රව්‍ය රටවත් අපේ හිතේ තියෙන සතුට නැහැ ගන්න බැරි වෙනවා. මේක තමයි පින්නතුනේ දහමඟ කියලා කියන්නේ. මේ දහමඟ තමයි බුදුහාමුදුරුව විවිධ පරියය වලින් පුරා අවුරුදු 45ක් ලෝකෙට දේශනා කළේ. මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි දෙවියන්ට බ්‍රහ්මයන්ටත් මේ ධර්මයේ දේශනා කළා. ඒ දේශනා කරපු ධර්මයේ මහා සංග්‍රහණය වසර 2560 එකක අධික කාලයක් දැඩි පරිශ්‍රමයක් තුළින් රැකගෙන ආවා. වර්තමානයේ අප වෙන්නේ ලොකු කැපවීමක් කළා. ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගන්න වෙනතනේ අපි ස්වාමීන් වහන්සේ ගැන හුඟා කෘතඥ වෙනවා. ධර්මයෙන් අපේ ජීවිත පෝෂණය කරගන්න අපි බුදුහාමුදුරුවෝ ගැන හුඟා කෘතඥ වෙනවා. බුදුහාමුදුරුවෝ අපි වෙනුවෙන් නේද මේ ඇස්තිස් මස්ලේ ධම් දෙන්නේ මෙතරම් පරිත්‍යාගයක් කළේ නේද කියලා අපි ජීවිතේ වැඩිපුරම ආදරය කරන වැඩිපුරම ගරු කරන වැඩිපුරම කළගුණ සලකන කෙනා බවට පත් වෙන බුදුරජාණන් වහන්සේ අපිට මේ ජීවිතේ නම් පින්න තුනේ අමතක දෙන්න තමයි හුඟක් උදව් කළේ. නමුත් ඒ වුණත් අපිට උදව් කළේ අපි මාකොස්සේ පිළිස්සනක් කරන පස්සේනේ. නමුත් බුදුහාමුදුරුවෝ කියන්නේ ඊට කල්ප ගානකට කලින් අපි වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් කරපු කෙනෙක්. අපි වඳුඹතිය මුදවන්න අපිට අපේ හිතේ තියෙන සංසාර දුකින් අපිව සපුරා නිදහස් කරන තමයි බුදුහාමුදුරුවෝ මේ වගේ පරිත්‍යාගයක් කළේ. ඒ දහම් පණිවිඩය තමයි ලෝකයේ රටවල් ගානක ස්වාමීන් වහන්සේලා බොහොම පරිත්‍යාගී ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණත් පින්තුනි කියන්නේ ඔබ වගේම ඉගෙනගෙන හොඳ තීන කැමති අය. ඔබ වගේම රැකී රක්ෂා කරලා දරු මරු හදාගෙන ගියන් දොරක් තියාගෙන වාහනයක් තියාගෙන එහෙම ඉන්න කැමති අය තමයි කවුරුත් කියලා කියන්නේ. වෙනයි නෙමෙයි බ්‍රහ්ම ලෝකේ ඉපි පහල වෙච්ච නෙමෙයි. එහෙම කැමති අය තමයි ඒ සියලුම පරිත්‍යාග කරලා තමගේ අම්මා තාත්තාත් අත්හැරලා මේ ශාසනය තුල මේ ඉන්නේ. ඒක පින්තුනි ලේසි දෙයක් නෙමෙයි. ආමිරු කෙනෙක්ගේ වටිනාකම තේරෙන්න නම් ඉතින් තමගේ ළඟම ඥාතියේ ළමෙක් මහාන වෙන්න ඕන. නැත්නම් බෝධනකට තේරෙන්නේ නැහැ. නැත්නම් ඉතින් ධර්මයේ කුලීම තමයි තමන්නේ හඳුනා ගන්න කෙනේ පරිත්‍යාගයේ පිනුනම පුදුම පරිත්‍යාගයක්. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලා කෙරෙහි පිනුනේ අපි හැකියතා දුරට ප්‍රසක්ණ වෙන්නට ඕන. හැකියතා අපි ස්වාමීන් වහන්සේලාට තමන්ගේ ශක්ති මට්ටමින් උන්වහන්සේට උපස්ථාන කරන්න ඕන. ඒ ස්වාමීන් වහන්සේ උපස්ථාන කරලා අපි ලබන්නේ ස්වාමීන් වහන්සේලාගේ කීර්තිය නෙවේ. ඒ ස්වාමීන් වහන්සේලෙන් අපට ලැබෙන ධර්මය ධර්ම අපේක්ෂාවෙන් තමයි ස්වාමීන් වහන්සේ උපස්ථාන කරන්නේ. ඒ වගේම ස්වාමීන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණොත් අපි ධර්ම කාරණයක්මයි අහන්නේ. තමන් ඒ ස්වාමීන් වහන්සේගෙන් නවත්තනවා නම් තමන් ආපු හොඳ ධර්ම කාරණයක් තියෙනවා නම් ස්වාමීන් වහන්සේට කියන්න. ඒක තමයි නියම ශ්‍රාවකගේ ලක්ෂණය. අත්තිගාම ඔබ සූත්‍රයේ තියෙනවා අනාගාමී වෙච්ච ශ්‍රාවකේ ලක්ෂණය. ඒ ශ්‍රාවකෙක් කියනවා මම ස්වාමීන් වහන්සේ කෙනෙක් මොනගෙනු ගමම්ම මම ධර්ම කාරණයක් ගැනම යහන්නේ. ස්වාමීන් වහන්සේ මට ධර්ම කාරණයක් නොකියනවනම් මම දැනන්නේ මම දැන ධර්ම කාරණයක් ස්වාමීන් වහන්සේට සඳහන් කරමයි කියලා. මේක තමයි කියන්නේ සැබෑ ශ්‍රාවකේ ලක්ෂණය. ඒ වගේම කියන්නේ තමන්ගේ ශ්‍රද්ධාව බුදුහාමුදුරුවෝ ගැන ධර්මය ගැන සංඝයා ගැන එන්නෙම ශ්‍රද්ධා කරගෙනු. තමන්ගේ හදවතේ තියෙන කොහොම ලස්සන මනක් වගේ දිනෙන් දිනේ ශ්‍රද්ධාව විකසිත වෙනවා. රහත් මහරේ කරාමල දින වෙනවා. ශ්‍රද්ධාව විතරක් නෙවෙයි ඒ ශ්‍රද්ධාවත් එක්කම වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහම තමන්ගේ දින වෙනවා. ඒ අවසාන ප්‍රතිපලය තමයි ප්‍රඥාව. තමන් සමුදේ වැය ස්කන්ධ පංචකයේ සමුදේ වැය දකින ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න තමන්ට බාහිර රූපයකින් රාගයක්, ද්වේෂයක්, දුකක් ඇති වෙනවා නම් තමන් තමන් ගැනම hina වෙනවා. ඇයි තමන්ට වැරදුනා තමයි කියන. තමන් දකිනාන දෙයකින් තමන්ගේ හිතේ කම්පනයක් වෙනවා නම් ඒ කම්පනය කොහෙන්ද එන්නේ? බාහිරින්ද? බාහිරින් එන්නේ. බය රූපයකටවත් සම්පේකටවත් සත්‍යයකටවත් ගන්සොඳකටවත් තමන්ට දුකක් අස්සපක්ක් දෙන්න බෑ. ඒ සම්පූර්ණ ගොඩනගාගන්නේ තමන්ගේ අභ්‍යන්තරයම. එන සම්භ්‍යන්තරේ වෙනස් වෙනවත් එක්කම බාහිර කිසිදු දෙයකට තමන්ගේ ඇතර කම්පනයක් කරන්න බෑ. ඒ විතරක් නෙමෙයි මූලික මට්ටමේදී තමන්ට දැනෙන්නට තමන් ප්‍රමාද වුණත් ඉතාම ඉක්මනින් තමන් ධර්මය තුළ ඉන්නවා නම් ඉතාම ඉක්මනින් තමන් ධර්මය තුළට එනවා. ඒ ඇති වෙන රාග ආදී කෙලෙස් අකුසල විතරක ඉක්මනින්ම දුර වෙන යනවා තමන්ගේ ඉතින්. ඒ විතරක් නෙවෙයි සේක පුද්ගලෙක් විදිහට මාර්ගයි ලාභයේ කෙනෙක් විදිහට කෙලෙස් එනවා නම් ඒ තැනත්තා අට්ටි යටි හරායටි දිගුච්චති කියලා කියනවා. ඉක්මනට තම ලැජ්ජාපත් වෙනවා. තමන්ට මේ වගේ ශ්‍රාවකයෙක් විදිහට තමන්ට මේ වෙන හොඳ නෑ කියන හැඟීමෙන් තමයි ඉක්මනින් නිවැරදි කරගන්නේ. මාගේ කේන්දරේ පුද්ගලයා කොහොමද රහතන් වහන්සේ කොහොමද රහතන් වහන්සේට ඕන නම් අප්‍රිය රූප ප්‍රිය විදිහට මෙහෙ කරන්න ඕන. කවුරු හරි මනිනකොට මේක ಗುಣගතනයක් කියලා හිතන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇතැම් විට ප්‍රියමනාප දෙයක් තමන් අනිත් පැත්තට හිතන්න පුළුවන්. ලස්සන කෙනෙක් දැකලා කෙලින් මැඩ සැකිල්ල විදිහට තෙතිස් කුණ ප්‍රිය විදිහට අසුජි වඩක් විදිහට ඕන නම් මෙහෙ කරන්න පුළුවන්. වයසට කෙනෙක් දැකලා එයාගේ යෝම වයස ගැන කීමත් කළ එහෙම බලන්න පුළුවන්. ඕනනම් ඒ දෙක හඳුරු කළ උපේක්ෂාෙන් බලන්න පුළුවන් කැමති නම් ඒක පුළුවන්. පින්නතුනේ බලන්න මේ වගේ දහමක් අපට දේශනා කරපු දහමක් අපිට තියෙන්නේ. ඒ නිසා දුක් විඳින ඕන දහමක් නෙවෙයි අපිට මේ තියෙන්නේ. ඒ නිසා අපි ජීවිතේ තම දවසක් ජීවත් වුණා, තව සතියක් ජීවත් වුණා පින්නතුනේ අපිට හිත දියුණු කරන මාර්ගයක් දහම් තුල තියෙනවා. ඒ දහම අප තියන්න දෙන්න කිපා. ඒ දහම අපි කරන වීර්ය අප තියන්නේ නැහැ. මොකද ඒ වීර්ය ප්‍රඥාව දිනු කිරීම සඳහා කරන ප්‍රයත්නය පින්නතුනේ ඒක ඉතිරි වෙනවා. ඒක මියගියත් ඒක අපට අවසන් වෙන්නේ නැහැ. ඒක අපට ඊළඟ ආත්ම භාවයේදී ඊළඟ පියවරේ සඳහා උපකාරයක් වෙනවා. පිනතන මේ අදාළ සංහන්ද කරපු කර්ම වලින් ප්‍රශ්න අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. සංසෝධනේ චතුපාද ඥානය ලබන්න පුළුවන් අපි කියන්නේ වැඩ ගැන අභිඥා කියන්නේ පංච අභිඥා කියලා කියනවානේ. එතකොට ඒ වගේ මුල් ටික ලබන්න පුළුවන් මේ ත්‍රිවිද ඥානය, දිබ්බ සෝත ඥානය, දිබ්බ චක්ඛු ඥානය, කුඹේ නිවාස ඥානය, පරිචිත විඥාන ඥානය. ඒ ටික ධානාපත්ත දිනු කර ලබන ශක්තිය වැත්තා. දැන් කොණ්ඩඤ්ඤාවේ ස්වාමීන් වහන්සේලා රහත් වෙනකොට ඒ ඥානෙත් ලබා ගත්තා. ඒ ඥානෙත් එක්ක ලබා ගත්තා මහන්සියලා. ඒ කියන්නේ අසෝමහන් ස්වාමීන් වහන්සේ සංඥාසල බොහොමයක් ඒ ආස්වාක්‍ය ඥානයත් එක්කම අර සුවිශේෂ ඥානයත් ලබා ගන්න. නමුත් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා ආස්වාක්‍ය ඥානය විතරක් ලබා ගත්ත ස්වාමීන් වහන්සේලා තියෙනවා. නමුත් මේ විශේෂයෙන් මුල් ස්වාමීන් වහන්සේලා හැට නම් අභිඥා සංහිඳියා හන් බාරට පත් කරනවා. ඒක ලැබුවා නමුත් විශේෂයෙන් දක්වල නැහැ. නමුත් ඒ ස්වාමීන් වහන්සේලා සමගියේ සහිතවයි තහන් බාරට පත් කරනවා. පෝ විභංග ප්‍රකරණයයි ධම්ම සංගණී ප්‍රකරණයයි විභංගයේ ධම්ම සංගණී කියලා දෙකක් තියෙනවා. ඊයේ දෙක අතරින් ඔය මාතරව සුදස්සන ස්වාමීන් වහන්සේ කරපු දේශනා හැමක් තියෙනවා. උන්වහන්සේගේ වෙබ්සයිට් එකට ගියොත් ඒව නම් අහන්නත් පුළුවන්. පුළුවන් තරම් ඒ ටික අහන්න ඇත්තේ මේ ටිකෙන් වා අපිට තියෙන ගැටලු විසඳෙනවා. දැන් අපි සාමාන්‍ය රූපයක් කිව්වාන් හිතෙන්නේ මේ පේන රූපේ විතරනේ අපිට පේන්නේ නේ. නැවත රූපේ ඊට වඩා ලොකු විස්තරයක් මොකද ධර්ම තුළ තියෙනවා. රසය කියන්නේ දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ මේ පහමයි කියන්නේ රූප ස්කන්ධය. ඉතින් ඒ දේ අරඹය අපේ හිතේ ඇති වෙන වේදනා තමයි වේදනා කියලා කියන්නේ. අර මුලින් දෙන දේ සාමාන්‍ය මූලික ස්වභාවය විතර ඇත්තෙන්ම මේ සියල්ලක්ම රූපේ කිව්වට මේ රූපය ගැන තේන්නේ නැහැ ඒවා. ඒවට කියන්නේ සුඛම රූප කියලා. ඒවට කියන්නේ මනෝපරයාබන රූප කියලා. කේතනෝදී රූපේ දැන් අපේ අතේ තියෙන මේ හැකියාව මේකත් රූපයක් කියලා කියන්නේ. කම්මඤ්ඤතා, රූපස්සලහ උතාමුදුතා. දැන් අපේ ශරීරය අපට එකපාර උඩපණින්න පුළුවන් නේ. දැන් අපේ ශරීරයේ දැමෙඩ කිලෝ 60 70 වතුනක් අපට උඩපණින්න පුළුවන් නේ. නමුත් ඒ බලන්නසක් අපට දාන්න ගියාම බෑ නේම දාන්න කිලෝ කොටයක් වගේ නේ. නමුත් අපේ ශරීරය උඩපණින්න පුළුවන් නේ. ඒ ශරීරයේ තියෙන ඒ සුගම රූපේ ලක්ෂණයක් ඒ. දැන් අපේ ශරීරෙ මුදින් මෙහෙම ගත්තාම විඥානේ කියලා ඉන්නවා. නමුත් විඥානේ අයින් වෙලා කය කීපයක් ගියරවත් මෙහෙම කරන්න බෑ අපට. පාණ්ඩාය රූප. උපාණ්ඩාය රූප කියන්නේ දැන් රූප 28ක් තියෙනවනේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සතර මහා භූත රූප තියෙනවා. ඊට පස්සේ ඒ රූප ඇසුරු කරලා තියෙන එකක් එක්ක යන තව රූප දෙකක් තියෙනවා. දැන් ඇසත් එහෙම රූපයක්. මේ ඇස කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය මේ පහම අපිට බලන්න බැහැ. දැන් අපිට හිතෙනවා දැන් කය බලන්න පුළුවන් කියලා අපිට හිතෙන්නේ නේ. නවත් වෙනසින් කය බලන්න බැහැ. බලන්න පුළුවන් රූපේ. රූපේ බලන්න පුළුවන් හැබැයි කය බලන්න බෑ. කය සතිය වෙන ස්පර්ශයක් එක්ක. දැන් මම මේ අතෙන් මේකට ගහනකොට කය මගින්. මේ ස්පර්ශනේ කයද. මේක මම බලනකොට මේක කය නෙවෙයි මේක රූපේ. ඒක සියොම් එකක් ඒක. දැන් ඔබ මගේ රූපය මේ ශරීරය බලනකොට මේක කය. ඔබට කය. මමත් දැන් මේ අත මෙහෙ දැන් මේ අත බලනකොට මේක කය. හැබැයි මේ අතින් මෙතන ගහනකොට මේක මගේ කය. මේක පොට්ටබ්බේ. ස්පර්ශයෙන් පොට්ටබ්බේ. ඒ පොට්ටබ්බේවත් පේන්නේ නැහැ. මේ රූපේ ඔබට මේ රූපේ පේනවා. හැබැයි පොට්ටබ්බේ පේන්නේ නැහැ. මේ පොට්ටබ්බෙන් තමයි මේක ඉන්නේ. ඇත්ත මේක ඉතාමත් සියුම් විදියට අපි ගන්න පිටේ විස්තර වෙනවා. දැන් ඒක දැනගන්නකොට තමයි අපේ ජීවිතේ මොකක්ද කියලා හොද වෙන්නේ. අපට ආයතන අභ්‍යන්තර ආයතන 6ක් තියෙනවා, බාහිර ආයතන 6ක් තියෙනවා. දැන් ඇස්ස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන අභ්‍යන්තර ආයතන 6යි. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටම්, ස්පර්ශ කියන ධර්ම කියන බාහිර ආයතන 6යි. මේ ආයතන 12ම අපට එකම ආයතනයක් තියෙන්නේ. රූප ආයතනයයි. දැන් මේක බලනකොට රූප ආයතනයක්. හැබැයි මේක අල්ලනකොට පොට්ටම් ආයතනයක්. මේ හැම එකක්ම මේ ආයතන 12ම ලක්ෂණය තමයි අහුත්වා සම්මුදං හොත්තාන වෛසති. මේ දර්ශනය තමයි අපි වඩන්නේ දිගටම. දැන් මේ මේ රූපයේ කැඩි කැඩි යන මේකට විදර්ශනා ගන්න නැහැ. ඒක සතර මහා භූත රූපේ පිළිබඳව ආශාව රළු ගැටි අඩු කරගන්න හේතුවක් වෙනවා. නමුත් අන්තිමට අපි යන්න ඕනේ ඒකනොත් අර පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන අවබෝධයට යන්න තමයි මෙහෙම කරන්නේ අපි. එතෙන් නොගින්න මේ මොන කර කර ඉන්නද නැද්ද? ඔය විදර්ශනාව වැඩ නැත්නම් ධානම් ඕනේ නැහැ. විදර්ශනාව ධාන තියෙනවා නම් ලේසි. ධාන ලැබුණත් සුතමේ ඥාන නැත්නම් මොකද කරන්නේ? සුතමේ ඥානයි තාම අවශ්‍යයි. ඒ නිසා තමයි බුදුහාම දේශනා කළේ ඥානතෝ ඥානතෝ හම් වික්‍රේ පස්සතෝ ආත්මානං කයං වදාමිනෝ අඥානතෝ නවස්සතෝ කියලා. සුතමේ ඥානේ නැතුව චින්තා ඥානේ කරන්න දෙයක් නැහැ. භාවනා ඥානේ බලන්න දෙයක් නැහැ. ඒ නිසා සුතමේ ඥානෙන් අනිවාර්ය ස්කන්ධ පංචකයේ සමවේගය ස්කන්ධ පංචකයේ කොටස් වලට බෙදලා මූලික අවබෝධය තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ කාලේ උන්වහන්සේ අහන කෙනාකට බුද්ධිය බලල ශනික වේයනෝම දේශනා කළා. ඒ ධර්මය අහපුවා සුභා ප්‍රඥා දිනු කරගෙන ආපුවා. එයාට බොහොම වාක්‍යෙන් දෙකෙන් මාර්ගඵල ලැබුවා. නමුත් දැන් කාලේ අපි වගේ අය එහෙම නැහැ. අපිට වාක් ධර්ම දේශනා අහන්න වෙනවා. ගැඹුරින් විශ්ලේෂණය කළ බලන්න වෙනවා. වඩන්න වෙනවා ඒක. ඒ වඩන්න වෙන නම් අපි ධර්ම ශ්‍රවණය කළ තියෙන්න ඕන. ඒ ධර්ම ශ්‍රවණය කරද්දී නිතරම බලන්න මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන පහගෙනද මේකෙන් කියවෙන්නේ කියලා දැනගන්න. ඒ පහගෙනත් දැන් සතර සතිපට්ඨානෙදි කරන්නේ ඒක මුලදීගේ ස්වභාවය බලනවා. ඊට පස්සේ ඒකේ සමුදය වැයක් බලන්න ඕන. සමුදය ධම්මානුපස්සී විය නැති, වැය ධම්මානුපස්සී විය නැති කියන එකේ හට ගැනීම නිරුද්ධිය බලන්න ඕන. ඒ ඔක්කොම එකට යන්නට ඕන. ඒකේ අපිට ඇත්තෙන්ම අපිට දැන් ගන්න ටිකෙන් අපි මෛත්‍රී භාවනාදී භාන වඩන්න පුළුවන් තරහේ සමාධිමත් කරන්න. ඒ සමාධිමත් කරන ගමන් හැකිතා දුරට මේ ස්කන්ධ පංචකය ගැන දැනුම වැඩි කරගන්න. වැඩි කරගන්න ගමන් ඒක පුළුවන් තරම් හිතන කාලය වැඩි කරගන්න. ඒක වැඩි කිරීමම තමයි සම්මාදිටිය කියලා කියන්නේ. ඒ සම්මාදිටිය දිනු කරනවත් එක්කම තමන්ගේ ළඟ රාගය සම්හාඩු කිරීම කියන අමුදෙන් තරම් යන්නේ. මේක චින්තාමය ප්‍රඥාවෙන් හිතේට සමාධි වස්නා වැඩි වීමම තමයි රාග දේශ මොඳුර කරන මාර්ගය. ප්‍රශ්නතාව තියනවා ගන්න. අපට අපි නිතරම ඇත්තම කුසලයට බලවනේ ඉන්නේ. එතෙන් දැන් මේ වන විට දැන් මේ පිනතුන් නිතරම බනහනයිනේ. ඇත්තෙන්ම ඔබට ඔබගේ සුභතිය ගැන ඔබට ලොකු විශ්වාසනීයතාවයක් තියාගන්න පුළුවන්. ඒක ඔබ අනිවාර්යයෙන්ම කරගන්න ඕනේ. මම ඔබ විශ්වාසනීයත්වයේ කම්බිනේෂන් එක සම්පූර්ණයෙන්ම අතර ගන්න ඕනේ ඒකයි. අයි සැලෙන්න බෑ දැන් අපි සැද පැත්තට යන්නේ හැමදේම අපිට කියන්න බෑ අපි කරපු ඔක්කොම නෑ ඔබතුමා කොච්චර පින්කම් කරනවදනේ සන්නාන්දු රූපස් ඒ ඔක්කොම නිතර දින පතා මතක් කරගන්න ඒ වගේම වාහනේ යද්දී දැන් වැඩට යනෝනේ පැයක් ඉදරනේ හැමදාම භාවනා පුරුදු කරන්න ඩ්‍රයිව් කරන ගමනක් පුළුවන් ගැටලුවක් නෑ මෛත්‍රී භාවනා බුදුමන භාවනා අසුබ භාවනා පුළුවන් තරම් කරන්න ඒ අතර විනාඩි 5ක් 10ක් අනිකිතයෙන් බලන්න ඒව පුළුවන් තරම් කරන්න. ඒව කරනකොට අරව තමයි හිතෙනවත් නැහැ ඇත්තටම. අඩුපාඩු වෙච්ච. තමන් ඒ තරම්ම ශක්තිමත් වෙනවා මේ. සුගතිය ගැන නෙමෙයි ඇත්තෙම ගැටලුවක් ඊළඟට මේ. අපි අනිත්‍යතාවය කොච්චර වඩනද කියන එක ඊළඟ එහෙකට බලන්න තියෙනවා. සුගතිය ගැන නම් කැටයක් හිතෙන්නම බැහැ ඇත්තටම. හිතෙනවා නම් තමන් ඊටමත් ඉක්මන හිත ශක්තිමත් කරගන්න. මොකද නැත්තම් මෙච්චර කාලයක් තමන් කාලය කැප කරපු එක පාඩු ඇත්තටම. එහෙම වෙන්න බෑ අපි කාටවත්. ඒකයි අපි ඊළඟ පියවරට තමයි අපි යන්නට ඕන. මේ අනිත්‍යතාවය ස්ථාවර කරගන්න අවබෝධයක් කරා තමයි අපි ඊළඟ පියවරට යන්නට ඕනේ. හොඳයි පින්නතුනි, පින්නතුන් බොහෝ වේලාවක් ධර්ම ශ්‍රවණය කළා. ඉතින් අපි හැමදෙනාටම ආශිර්වාද කරනවා. ඉතින් අද දින බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව නිමිති කරගෙන ආද ඔබ ධම්මචක්ක සූත්‍රය සජ්ජහනා කළා. එමු දැක්කන පටන් මෙන් වාක් පින්කම් කළා. ඉතින් අද විශේෂ දවසක් ස්වාමීන් වහන්සේලා වාසස්සන කාලය. ඉතින් ධම්මදිව වාසස්සන සමයේ ඉතින් වැසි කාලයක් විදිහට සැලකන්නේ. නමුත් දේශගුණ පරයාස වශයෙන් වෙනස් වීමක් ස්වාමීන් වහන්සේලගේ සිරිතක් විදිහට දිගටම කරගෙන යනවා. ඉතින් වාසස්සන කාලයේ වහිනවද නැද්ද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. ඒ කාලයක කොච්චර ධර්මයට වෙනදට වඩා නැඹුරනවාද කියන කාරණේ තමයි වටින්නේ. නමුත් දැන් මෙහි වුණා දේශුණයක් දැන් ටිකක් වෙනස් වෙනවා. ඉංගිය බස් කාලේ වරණ කිව්ව වැස්සම හිතන්නේ නැහැ කියලා. ඉතින් ආගුරන්න බස් අතන කොට වහින නැති පරාත් වලට වහිනවා. ඉතින් කෙසේ වෙතත් වෙනතුනේ මේ කාලය විශේෂයෙන් අපි වෙනදට වඩා ධර්මයේ හැසිරෙන ධර්මය අහන කාලය යොමු කරන්න. ඉතින් යාතර ඔබ කරන පැකිරා අධ්‍යාපනය ඒවත් හොඳටම කරන්න. ඉතින් ඔබ වාදීන රටක ඉන්නේ උගත් බුද්ධිමත් අය ඔබට ලෝකෙ මුලක් රටවලින් ආපෝ යමුණ ගෙනවා. ඉතින් ඒ ඇස් එකක් සුමදම් පාටිතු කරමින් ඔබ අධ්‍යාපනය මුවා කියලා යන වෘත්තිය මට්ටමේ මන්ද වෘත්තිය වලට යන්න. ඒ හැම මොහොතකම ඔබ සිහියෙන් කරන්නේ හැම දෙයක්ම ධර්මය තුළ ඉඳගෙනම කරන්න. ඉතින් එතකොට ඔබ ලෝකය දෙකම ජය ගන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙම කළේ ඉතින් තමන්ගේ අම්මා තාත්තා ඉන්නවා නම් පුළුවන් තරම් එයාට තමන්ගේ දෑතින්ම සලකන්න. ඉතින් තමන්ගේ ළඟම ඥාතීන් ඉන්නවා නම් තමන් ආදරය කරනම ඉන්නවා නම් ඒ අය හැමදාම ඔබත් එක්කම ජීවත් වෙන්නේ නැහැ. ඒ අය කවදා හරි ඔබෙන් වෙන් වෙලා යනවා. ඉතින් ඒ වෙන් වෙලා යන දවසට ඉන්න ආත්මයට වඩා ඉහළ තලයකට යන්නට ඒ අය උදව් කරන්න. නිකන් ඒ අය පින්කම් කරන්න කැමති නම් ඒ අයට පින්කම් කරන්න අකමැති නම් එයාට සල්ලි දෙන්න හරි පින්කම් කරන්න මම නම් කියන්නේ. ඒ අය ආදරේ නම් මැරුණට පස්සේ ලොකුවට අවසන් කටයුතු කරනට වඩා ඒක වටිනවා නේද? ඉතින් හැම දිනාටම පිටක් වෙන මොකද හැම දිනාම අපට සහදරේ උදව් කරපු අය මේ ඉන්නේ. අපේ ගෙදර තමන්ට මොන ගැහිච්ච විතරක් නෙවෙයි. ওই පාරවල්වල දින අතල් වැඩි හැම දිනෙකම අපට සහදරේ උදව් කරපු අය. ඒ තරක් නෙවෙයි මේ ආත්ම භාවයෙන් ගන්නනේ. ඔබ පාරක යනකොට බලන්න ඔබට හිතෙන්නේ ඔබ ඔබේ ගමන විතරයි වැදගත් කියලා නේ. හැබැයි මෙතන ඔබට ඉස්සෙල් යන්නේ හැබැයි මෙතන ඔබ යන සුපර්මාකට් එකට එළවලු වරහ යන ට්‍රක් එකක් යන. ඇතැම් විට ඔබ යන රෝහලේ වෛද්‍යවරයෙක් නර්ස් කෙනෙක් යන්නේ. ඇතැම් විට ඔබ ඉන්න සිටි එකේ පුරුමස්තන කෙනෙක් තමයි ඒ වාහනේ යන්නේ ඇතැම්. ඉතින් ඒ හැම දිනෙකම ඔබට උදව් කරන අය මේ ඉන්නේ. හිතන්නේක ඔබ විතරයි වැදගත් අනිත් අය වැදගත් නැහැ කියලා එහෙම හිතන්න එපා. ඔබේ පහසුකම් ටික ලබා දෙන්න, ඔබේ ආහාර පාන ටික ලබා දෙන්න තමයි මේ හැම දිනෙකම උදව් කරන්න බලාගෙන ඉන්නේ. ඒ නිසා හැම දිනෙක කෙරෙහිම ප්‍රසන්න ඇසකින් බලන්න. අමනාපය දිහා බලන විදිහට බලන්න එපා. ඒ නිසා අපේ චින්තනය වෙනස් වෙනකොට අපේ ලෝකෝ හිතට සහනයක් එක. ඔබ යන ප්‍රේමයේ හිතන්න ඔබ අනේ මේ හැම දිනෙකම මට උදව් කරන්න ඉන්න අය. ආහාර පාන ටික හදන ඒවා ගෙනියන, කඩේවල වැඩ කරන, රෝහලවල වැඩ කරන මේ එවැනි අය නේද මේ ඉන්නේ කියලා හැඟීමෙන් බලන්න. ඉතින් එයාටත් තින් වැඩ මෙහෙට ඔබ නිතරම එයාට මෛත්‍රිය වඩමින් යන්න. ඒ වගේම ගියා භවල අපට උදව් කරපු අපේ අම්මල තාත්තලා ඇතැම්මට මේ විශ්වයේ නොයෙක් තැන්වල ඇති. ඇතැම්මට දුබදිගාමීවත් ඇති නේද? ඉතින් ඒ ඇයටත් තින් වැඩෙන්න, ඒ ඇයටත් සුබදිගාමී වෙන්න කියලා හිතාගෙන ඔබ දැන් හැම පින්කමක් මේයට සම්මෝදන් කරවන්න. ඉතින් ඒක තමයි අපේ සත්පුරුෂකම කියලා කියන්නේ. ඉතින් අප උදෑසන කණන් සිද්ධ කළා වූ සීල භාවනාම, ඒ ධර්ම ශ්‍රවණය ආදී මේ සියලු පින්කම් දාන සංසයෙන් අපරමේ මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපේ මියගිය ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමක් වශයෙන් සාදුකාරයක් පවත්වමු. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මාදෘෂ්ටික දෙවියන්ට අනුමෝදන්ව පින්තුන් සිදු කරන සියලු දහම කටයුතු වඩ වඩාත්ම සාර්ථකව කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා. විශේෂයෙන් විහාරවාසී ගරුතර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලාට උන්වහන්සේලා සිදු කරන අධ්‍යාපනික ආධ්‍යාත්මික සියලු කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදයෙන් සැලසේවා. ඒ වගේම පින්තුන්ගේ සියලු ඥාතීන්ට ඒ ලංකාවේ සිටින සමගි ඥාතී මෞර්යයන් හැමදෙනාටම මේ සියලු පින් සමයන සංසයෙන් පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රථමයෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මෛත්‍රිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බයං පන්තාච නිබ්බයා සෝකං පන්තාච නිස්සෝකා හොන්තු සම්දේති පානිනෝ. දුකින් තේරෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේරෙන සත් බිය නැති වෙත්වා සොරින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හොඳයි, හැම දෙනාටම සෙවන්.